පින්තුනි එවත වාරයක් සද්ධර්ම දේශනාව ආරම්භ කරමු. මේ ආහාර ගන්න වෙලාවේදී අපේ නෝන මාත්මේ එතුමිය ශ්‍රවණය කරපු ධම් දේශනාවක තිනිච්ච ධම් කාරණාව ගැන මාත් එක්ක කතා කළා. අපි ඒ ගැන චුට්ටක් කතා කරගෙන යන ටිකක් ගැඹුරු ධර්ම කාරණාවක්. ධර්මයේ අහන එක බොහොම හොඳයි. මම අපේ පිරිසට කවදාකවත් කියන්නේ නැහැ අනිත් අයගෙන් ධර්මය අහන්න එපා කියලා. මොකද ශාස්ත්‍රෝන් වහන්සේ කියන ධර්මෙ ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ අපි මෙයාගේ විතරයි බණ අහන්නේ, අපි අරයාගේ බණ අහන්නේ, අපි අනිත් අයගේ බණ අහන්නේ. ඒ මත්තමට වැටෙන්නේ නිකන් අර මේ බොළඳ ළමයි. බොළඳ මානසික මට්ටමක් තියෙන කෙනෙක්. ඒක නිසා සීමිතනි ඔබට යම් අවස්ථාවක් උදා වුණොත් යම් ධර්මයක් ශ්‍රවණය කරන්න, ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කළා ගත යුත්ත ගන්න. අන්න එච්චරයි තියෙන්නේ. ඒ හැබැයි ඔබට හිතෙනවා නම් ගත යුත්ත ගන්න තරම් ඔබට ධර්ම අවබෝධ වෙලා නැහැ කියලා. ඒකට ධර්ම අවබෝධයේ තියෙන මේ කියන කරුණු කාරණා හොඳට තේරුම් ගන්න. කොහොමද දැන් ගත යුත්ත ගන්න ඒකට ධර්ම ඥානයක් තියෙනවනේ. නැත්තම් ඔක්කොම ගන්න වෙනවනේ. එහෙම ධර්ම ඥානයක් නැත්තම් ටිකක් පරිස්සමින් බලන්න. හැබැයි ගත යුත්ත මොකද්ද කියලා ගන්න තරම් ශක්තියක් තියෙනවනම් ඕනේ වණ කහන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ධර්මය අහලා ගන්න පුළුවන් හරිය ගන්න. නැති ටිකට දොස් කියන්න තියෙනවා. දැන් සමහර වෙලාවට පොල් කිරි ටිකක් පොල් කුඩු ටිකක් මිරිකනකොට කිරි බින්දුවක් විතර එනවා. වැඩි හරියක් තියෙන්නේ පොල් කුඩු. ඉතින් කිරි ටික ගත්තා කුඩු ටිකට බයින්නත් එපා. සමහර ඒවා තියෙනවා මේ මිරිකනකොට කිරි වැක්කෙරෙනවා. කුඩු පොඩ්ඩයි තියෙන්නේ. සමහර ඒවා තියෙන්න පුළුවන් කිරි විතරයි. දැන් මේ අපි කතා කරන සද්ධර්මයේ සමහර වෙලාවට ඔබට නොගත යුතු දේවල් තියෙන්න පුළුවන්. දැන් මම කිව්වොත් එහෙම සතු මරන්න එපා කියලා එහෙම මෙතන හෝතාපන්නේ කියන ඉන්නවනම් එයාට එච්චර අදාළ දෙයක් නෙමෙයි ඒකේ. එහෙනම් ඒක ගන්න අවශ්‍යතාවය නැහැ. ඇයි එයාට අදාළ නැත්තේ? එයා ස්වභාවයෙන්ම සතු මරන කෙනෙක් නෙමෙයි නිසා. ඉතින් එහෙම තියෙනවා තනිකර සුපර් මාකට් තියෙදි එක. නේද? සුපර් මාකට් එකට අපි යන්නේ ඇයි? අපිට ඕනේ බඩුව කියලා. දැන් අපිට ඕනේ බඩුව හැරෙන්න තව බඩු තියෙනවා කියලා සුපර් මාකට් කරන්න බයිනවද අපි? එහෙම කරන්නේ නැහැ. එහෙනම් ධර්ම දේශනාවකදී අන්නේ විදිහට කටයුතු කරන්න හැමතිස්සෙම. ඕනේ කෙනෙක්ගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ගතියුත්තක් තියනවා නම් ගන්න. හැබැයි කුරුවල් වෙන්න යන්න එපා. හැමදේම හරිම කල්පනාවෙන් ඒක කරගන්න. රාග, ද්වේෂ, මෝහ නැසෙනවද කියන වැඩ පිළිවෙල තුල ඉන්න. දැන් ඔය ධර්මයයි ඔබයි මම හිතන්නේ එක WhatsApp group එකක් හරි Skype group එකක් හරි තියෙනවා. ධම්ම group කියලා. ඔය group එකේ එක එක හාමුදුරුවරුන්ගේ එක එක දේශකතුමන්ලාගේ තුමියන්ලාගේ ධර්මයේ එයා කතා කරනවා. මම අපේ පිරිසට කියලා දෙන්නේ ඒකට ඉඳ දෙන්න. ධර්මයේ කතාවල ධර්මයක් නේ කියන්නේ මොකක් හරි. ඒවා ෂෙයා කරන්න ඉඳ දෙන්න. නෑ නෑ එහෙම හරියන්නේ නෑ. මේක අපේ එක අපේ ගේ කොහොමද අරක කරන්නේ? එහෙම ඒවා නෑ. මේ අපේ ධර්මයක් කියලා කොහෙද තියෙන්නේ? ඔක්කොම සාස්ත්‍රුන් වහන්සේගේ ධර්මනේ. කාට හරි වැරදි ඉන්න පුළුවා. ඒ වැරදිලා හරි ඒ අපි හිතමු දැන් මොනවා හරි වැරදි ධර්මයක් අහනවා. ඒ වැරදි ධර්මයේ ඔතන ෂෙයා කළොත් ඔතන තව ධර්ම දන්න පිරිස් අයට පුළුවන් මේක පැහැදිලි කළ දෙන්න අනිත් අයට. නැත්නම් අර මිනිස්සයා වැරදි ධර්ම ප්‍රයෝගී කරගෙන ගිහිල්ලා අපරාධයක් කරගන්නවා. ඒක නිසා තමයි අවසරේ දීලා තියෙන්නේ මේ දේවල් ෂෙයා කරන්න. ගතියුත්තක් තියෙනවා නම් ගන්නවා. නොගතියුසු දෙය අතහැරලා දාන්න. ඔන්න ඔය සංකල්ප. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. පුළුවන් තරම් අවු වෙන හැම විදියකට ශ්‍රවණය කළා ගතියුතු හරේ ගන්න නැති හරේ අතහැරලා දාන්න. දැන් මෙතනදී දැන් මතුවෙච්ච දහම් කාරණාවක් තමයි වර්තමානයේ තුල ජීවත් වෙනවා කියන. රහතන් වහන්සේ නමක් වර්තමානයේ තුල ජීවත් වෙනවා. දැන් ඔන්න ඔය කරුණු කාරණාව බොහෝ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. රහතන් වහන්සේ නමක් වර්තමානයේ ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කියලා. දැන් මේක ඇත්තටම අපි පැහැදිලි කළ දින තියෙන එක අවස්ථාවක. පටිච්ච සමුප්පාද ධම්ම න්‍යාය ධර්මයේ කතා කරගෙන යනකොට මේ වර්තමානයේ ජීවත් වෙනවා කියලා කිව්වේ මොකක්ද කියලා. එතකොට ඒ වගේම පිංගුතේ තව දැනගන්න ඕනේ කාරණාවක් තියෙනවා. මේ සංයෝජන හටගන්න විදිය. යම් සංයෝජනයක් හටගන්නේ කොහොමද කියලා දැනගන්නවා. දැන් මම ඔබගෙන් අහන්න ප්‍රශ්න. ඇහැට කාමයේ තියෙනවා. රූපේ කාමයේ තියෙනවා. ඒත් නෑ. එහෙනම් මේක කොහෙන් එන්නේ කියලාද? ඔන්න උතන තමයි දකින්න තියෙන්නේ. ඇහැට කාමයක් නෑ. රූපෙට කාමෙකුත් නෑ. දැන් කාමක රූපයක් ඉදිරිය රෝසමලක් දැක්කොත් එහෙම. රෝසමලක කාමයක් නෑනේ. රෝසමලක තියෙන තේටි. රෝසමලක තියෙන පාට, සුවඳ, ඒ වගේ දේවල් තියෙනවා. එතකොට එහෙනම් ඇහෙන් ඇහෙත් කාමයක් කියලා නෙවෙයිත් නෑ. අපි විද්‍යාවට ඉගෙනගෙන තියෙන ඇහෙ තියෙනවා, කාචයක් තියෙනවා, ඒ වගේ ටික තියෙනවා. කාමයක් කියලා එකක් විද්‍යාවට ඉගෙනගෙන නෑ. එහෙනම් ඔය දෙකේ කාමයේ නැත්තම් ඔය දෙක එකතු වෙලා හැදෙන රූපෙට කොහොමද කාමයක් කියන්නේ? ඔන්න ඕක ගොඩාක් පැහැදිලි කරගන්න. දැන් මේක සෝතාපන්න ඵලයෙන් පිට දෙයක් අපි මේ කතා කරන්නේ. දැන් උදේ අපි සෝතාපන්න ඵලය ගැන බොහොමයක් කතා කළා. දැන් මේ සෝතාපන්න ඵලයෙන් පිටට යනකොට එන්න දෙයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ චක්කුංච පජානාති රූපේච පජානාති. තංච තදුබයං උප්පජ්ජති සංයෝජනංච පජානාති. එතකොට මේ සංයෝජනයක් හටගන්න හැටි සාස්ත්‍රණ වාදයේ බලන්න කියනවා. චක්කුංච පජානාති. පජානාති කියලා කිව්වේ නිකන් දැනගන්නවට විතරක් නෙවෙයි. ප්‍රත්‍යයෙන් ජනනීය වෙන හැටි බලනවා. එතකොට ඇහැක් කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් ජනනීය වෙන දෙයක්. ඔන්න ඒක බලාගත්තා. රූපේච පජානාති. රූපය කියන්නේ ප්‍රත්‍යයෙන් ජනනීය වෙන දෙයක්. මෙන්න මේ දෙක ගැටෙන මොහොතේදී සංයෝජනයක් හැදෙනවා. මේ සංයෝජනේ හැදෙන්නේ කොහොමද? ඔන්න ඔතන තමයි ගැඹුරු හරිය මේක දැනගන්න තියෙන්නේ. මේ සංයෝජනේ හැදෙන්නේ කොහොමද කියන එක. ඇහැ ත ගෝචර වෙන්නේ රූපද වර්ණද? වර්ණ. එහෙනම් ඇහැට රූප ගෝචර වෙන්නේ නැහැ. ඔන්න තව ටිකක් සියුම් වලදී. ඇහැට ගෝචර වෙන්නේ වර්ණ. දැන් මේ කොලේ මේ කොළපාට කොලේ ඔබට පේන්නේ ඇයි? මේ කොළපාට කොලේ කොළපාට බෑග්ග්‍රවුන්ඩ් එකක තිබ්බනම් මොකද වෙන්නේ? පේනවද? නැහැ. එහෙනම් මේ වර්ණ බෝඩර්ස් තියෙනවනේ. ඒ බෝඩර් එකක් තමයි ටක් ගාලා වෙනසක් හද කියලා අඳුනගන්නේ. වර්ණයක් විතරයි නැත්තම් අඳුනගන්නේ මේ ඇහැ. සාස්ත්‍රුන් වහන්සේ කියනවා ඒ අඳුනගන්න එක ගැන නිල් අඳුනගනි, රතු අඳුනගනි, සුදු අඳුනගනි, කහ අඳුනගනි. ඔන්න ඔය ආකාරයට මේ මූලික වර්ණයන් අඳුනගන්න. දැන් මූලික වර්ණයන් අඳුනගත්තට පස්සේ මොකද වෙන්නේ? දැන් ඔබට පේනවනේ මනුස්ස රූපයක් මෙතන. දැන් මං ඉන්නවා ඔබට මනුස්ස රූපයක් පේනවා. නමුත් ඇහැ මොනවද ඇහැට මොනවද පේන්නේ? මේ ඔක්කොම වර්ණ ටික පේන්නේ. එතකොට එහෙනම් දැන් මගේ ඇහැයි මූණයි වෙන් කරලා අඳුනගන්නේ කොහමද? බෝඩර් එකක් තියෙනවා. එතන බෝඩර් එකක් තියෙනකොට මේ ටික වෙනම අඳුනගන්නවා, මේ ටික වෙනම අඳුනගන්නවා. කෙස් ටික වෙනම අඳුනගන්නවා. මොකද එතනත් බෝඩර් එකක් තියෙනවා. ආයි මේ ඇඳුම වෙනම අඳුනගන්නවා. මේක නිල් පාට ඉරක් තියෙනවා, ඒක වෙනම අඳුනගන්නවා. හැබැයි ඔය හැම මොහොතකම පාටක් තමයි දැක්කේ. ඉතින් පාටක් දැක්කම කොහොමද ඒ සංයෝජනයක් එන්නේ? පාටක් දැකලා කොහොමද දැන් සංයෝජනේ? රාග සංයෝජනයක්, ද්වේෂ සංයෝජනයක්, මෝහ සංයෝජනයක් මොකක් හරි තුනෙන් එකක් හැදෙනවා. දැන් සමහරවිට කෙනෙක් දැක්කම ගේන් තියනවා. සමහරවිට කෙනෙක් දැක්කම රහල බදවනේ දෙනවා. ඉතින් දෙකේම තිබුණේ පාටද? දෙකම දැක්ක ඇස් දෙකෙන්. එකෙකුට කේන් තියෙන්නේ, එකෙකුට රහල බදගන්න හැදෙනවා. ආසයි තියෙනවා. දැන් මොකද්ද මේ? එහෙනම් පින්වදින ඉන්නේ ඇහි සංයෝජනේ හැදෙන්නේ නැහැ. රූපේ සංයෝජන හැදෙන්නේ නැහැ. මේ වෙන්නේ අංශු මාත්‍රයක් නැර මේ රූප අඳුනගෙන මේව නැවත සංස්කරණය කරනවා. මේ රූප මේතකොට එක මොහොතක අඳුනගන්නේ බොහොම පොඩි පාටක්. ඔය පාට අඳුනගෙන මේක එකතු කරලා මේක එකතු කරලා මේක එකතු කරලා මේක එකතු කරලා හදනවා මොකද? සංකරණයක් කරනවා. ඔන්න ඔය සංකරණය කළාම ඒක රහතන් වහන්සේත් කරනවා. මේක සංයෝජනේ නෙමෙයි මේක. මේ තියෙන්නේ වෙන විදිහ. කොහොමද මේක වෙන්නේ? අපි කොහොමද පාට රහතන් වහන්සේට කිව්වොත් එහෙම කවදාරි පේනවා ස්වාමීන් ඔබ වහන්සේ මේව අඳුරනවා. උන්වහන්සේ කියයිද මට නිලුත් පේනවා, කළුත් පේනවා, රතුත් පේනවා එහෙම කියයි. නෑ උන්වහන්සේ කියන්නේ මේ කොසල් රජු වෙන. එහෙනම් හැබැයි උන්වහන්සේලා තේන ක්‍රමය මොකක්ද? අර පාද ටික පේන්නේ. පෙවුනට පස්සේ මොකද කරන්නේ? දැන් ඕක සංකරණය කරනවා. ඒ කියන්නේ එකතු කරනවානේ සංකරණය කියන්නේ එකතු කරනවා. ඔය හදාගත්ත රූප පොඩි පොඩි පොඩි පොඩි ගත්ත ඩොට්ස් ටික මොකද කරන්නේ? එකතු කරනවා. එකතු කළා ආයි අඳුන ගන්න. ඔන්න ඔතනදි තමයි රහතන් වහන්සේට එහා පැත්ත එකක් අපි කරන්නේ. ඔය ටික එකතු කරලා අඳුන ගන්නවානේ. අන්නේ අඳුන ගන්නකොට ඔතනට බහිනව මොනවද? පරණ නාම රූප. විඥාන පත්‍යා නාම රූපං කියලා කොටසක් තියෙනවානේ. මේ පරිසම්පාද දහම් විග්‍රහය අහලා තියෙනවනේ. හරි ලේසි දැන් මේක අඳුන ගන්න. විඥාන පත්‍යා නාම රූපං කියලා කොටසක් අහලා තියෙනවා. විඥානයේ ගොඩ නැගෙනකොට පරණ නාම රූප මල්ලෙන් එළියට එනවා. අර මල්ලේ නයි කියලා දේශනාවක් අහලා තියෙනවා. ඒ මල්ලේ නයි කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ අපි හැමතිස්සෙම හැම පටිච්ච සමුප්පාද චක්‍රයක් යනකොටම උපාදාන කරගන්නවා කියලා කියන්නේ මොනවද උපාදාන කරන්නේ? නාම රූප. තණ්හා ඊට පස්සේ උපාදාන. ඒතකොට උපාදාන කිව්වේ මොනවද? අර නාම රූප. ඒවට තමයි කිව්වේ අහ කියන නයි හෙද්දාසේ දාගන්නවා. මේ ඔක්කොම අහ කියනවා. අරගෙන ඇදට ලං කරගන්න. උපආදාන. උප කියන්නේ ආදානේ. ආදාන කියන්නේ ඇදල ගන්න. මේ අහ කියන්න ගිය එක ආසන්නයට ඇදල ගත්තා. ඊට කලින් තැන්දි ආවා. ඊට කලින් හා වුණා, හා වෙච්ච ගම ඇදල ගත්තා. ඇදල අරගෙන මොකද කරන්නේ? අර මළු වලට දාලා තියාගන්න. මළු පහ කරෙල්ලන් ඉන්නේ. ඒ කියන්නේ ස්කන්ධයන් උපආදාන කරනවා කියන්නේ ওই මළු පහ කරෙල්ලන් ඉන්නේ හැමතිස්සෙම. දැන් මොකද වෙන්නේ? අර ඇහෙන් රූප ටික දැකලා ඩොට් ඩොට් ඩොට් ඩොට් දැකලා ඔය ටික සංකරණය කළා. ඒ සංකරණය කළාට පස්සේ දැන් හැදිලා එනවා රූපය. ඔන්න ඕකට බහිනව මොකක්ද? අර නාම රූප. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ අර සංකරණය කරන වෙලාවේදී හටගන්න විඥානය තුල තමයි අර රූප ටික බැහැගන්නේ. ඔන්න ඔය ටික බැහැගත්ත ගමන් දැන් මෙයා හදලා තියෙන්නේ මොකක්ද? ඥාන රූපය. මෙයා හදලා තියෙන්නේ අර අර ඩොට් ටික ඔක්කොම එකතු කරගෙන ඉවරලා මෙයා හදලා තියෙන්නේ මොකද්ද? මෙයා යම් දවසක යම් නින්දනයක් ලැබපු ආකාරයේ රූපයක් තමයි මේ හදාගෙන තියෙන්නේ. ඔන්න ඕකට තමයි සංයෝජනය කියලා කියන්නේ. දැන් මේක මම තව විග්‍රහ කරමු. සංයෝජනයක් කියලා කියන්නේ ඔන්න ඕකට. මොකද ඇහෙන් පේන ඩොට් එකේ සංයෝජනයක් හදනවා රහත් වෙලා හමාරයි. ඒ රහතන් වහන්සේලා ඩොට් එක තමයි තියෙන්නේ. ඒ වගේම උන්වහන්සේලා සංකරණය කරනවා. හැබැයි උන්වහන්සේලා සංකරණය කරන්නේ අර අදාළ නාම රූප වලට අනුව නෙමෙයි. මොකද උන්වහන්සේලා නාම රූප උපාදාන කරගෙන නැහැ. ඒක නිසා උන්වහන්සේලාගේ විඥානය හටගන්නකොට නාම රූප වලට පණ දෙන්නේ නැහැ. ඒතර විඥානය කියන්නේ ඇත්තටම විඥානයක් නෙමෙයි, පාරිශුද්ධ චිත්තයක් නේ තියෙන්නේ. ඒ පාරිශුද්ධ චිත්තෙන් අර නාම රූප වලට පණ ගන්නන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් කතා කරලානේ. දැන් අහනවා තේ එකක් බොමුද කියලා. තේ එක බොමුද කියලා අහපු ගමන් ඔබ මොකද කියන්නේ? ආ බොමු. ඊට පස්සේ අරගෙන එනවා මෙලෝ රහන් වැඩි තේ එක. සීනි දාලා නැක් කහට පුළුවන් තරම් දාලා තේ එක ලොකිලෝ එහෙම විතර කහට දාලා ඔන්න තේ කෝප්පයක් හදාගෙන එනවා. ඇවිල්ලා දෙනවා. දීපු ගමන් පහක් ගාලා දානවා එළියට. මේ මොකද්ද ඔය මේ හදලා තියෙන්නේ කියලා හයි. තේ එකක් නේ. බොන්න පුළුවන්ද ඔය? එහෙම හයි. එතකොට කියන්නේ මොකද්ද? ඉතින් මං තේ එකක් දෙන්න හැවම හා කිව්වේ. ඉතින් තේ එකක් නේ ඔය. එන හා කිව්වේ ඔබට. දැන් හා කිව්වේ ඇයි? තේක බොමුද කියලා කියනකොටම ඒ ඊළඟට හටගන්න විඥාණයට බැස්ස මොනවද? අර මල්ලේ ඉන්න ණයෙක්. ආච්චි අම්මා හදලා දුන්න රස තේක. දැන් අර උපාදාන කරගත් එක තග්ගල් අරගෙන බැහැගත්තා. ඔන්න ඔය බැහැලා දැන් විද්‍යාමාන වෙන ඔන්න උතන තමයි අර බලාපොරොත්තු කියන එක හැදේ. දැන් බලාපොරොත්තුෙන් ඉන්න මොනවද එනකන්ද? අර තේක කියනක ඉතින් මං කිව්වද අර ආච්චි අම්මා හදුවෝ වගේ තේකක් බොමුද කියලා? මං ඒක මොකද්ද? තේකක් බොමුද කියන්නේ මං ඇහුවේ. ඒක ඕන જાතියක තේකක් කියන්න පුළුවන්. කුකුල් මස් කමුද? කුකුල් මස් කමුද කියලා අහුව හා කමු. දැන් ගේනවා අමු කුකුල් මස් ටික. දැන් ගැටෙනවා. බෑනේ ගැටෙන්නේ. ඉතින් කුකුල් මස් කමුද කියලා අහුව හා කිව්වා. දැන් කුකුල් මස් තමයි මේ ගේන්නේ. එහෙනම් කුකුල් මස් කමුද කියලා අහුවාම හා කිව්වේ ඇයි? ඒ වෙලාවේ අර සංයෝජනය හදලා ඉවරයි නේද? එහෙනම් ඔය සංයෝජනේ හැදෙන්න තමයි ඕනේ වෙන්නේ අර කියපු නාම රූප. ඒ නාම රූප ටංකාල අර විඥානයේ බහි. අදාළ ධර්මයේ එනකොට ධම්මය ඇහෙද්දි මොකක්ද ඇහෙද්දි හරි දකිද්දි හරි මොනවා හරි ක්‍රමවේදයකට ධම්මයේ එද්දි සංකරණය වීම ශනිකව සිද්ධ වෙනවා. ඒ සංකරණය වීමෙන් විඥානයේ හට ගන්නකොටම ඒක ඒ විඥාණයෙන් සමානතරයක් හදනවා අර අනන්තරයට නැගී හිටේ. අනන්තරයේ කිව්වෙ දැන් මොකද්ද මෙතන? උපාදාන කරගත්ත නාම රූප. අන්න එතකොට මොකද වෙන්නේ? ඒකට අදාළ ළඟම උපාදානයේ තියෙන රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ සංකාරයක් හෝ විඥානය. ඒ විඥානේ හතක ගන්නක සංකාරය. ඒ මට්ටමට යනකම්. ඕන්නේ මේක දැහැගන්න. දැන් මේක දැහැගත්ත ගමන් මෙන්න මෙතන හැදෙනව මොකද්ද? සංයෝජන. මේක තමයි දැන් සංයෝජන. රහතන් වහන්සේට ඕක වෙන්නේ නැහැ. රහතන් වහන්සේට පාරිසුද්ධ චිත්තයක් තියෙන නිසා රහතන් වහන්සේ ඒ වෙලාවේදී නාම රූප වලට පණ ගස්සන්නේ නැහැ. මොකද උන්වහන්සේ නාම රූප උපාදාන කරගෙන නැති නිසා. එර උන්වහන්සේ ගහුවොත් ඒක බොහොම දෙහෙද පොහොද. උන්වහන්සේට තේක කියලා හත් දෙක හටක ගෙනන් දුන්නා. උන්වහන්සේ ගැටෙන්නේ නැතුව බොනවා. ඇයි? උන්වහන්සේ සංයෝජන හදන්නේ නැහැ. ඒ කියන්නේ බලාපොරොත්තු තියන්නේ නැහැ. හැබැයි අපේ ක්‍රමවේද තමයි. ඔය බලාපොරොත්තුව තියලා ඊට පස්සේ ආයතන වලින් බලාගෙන ඉන්නව දැන් එයි කියලා. මොකද්ද? අර තියපු බලාපොරොත්තුව දැන් ඉස්තදී. එතකොට තේක අරගෙන එනකොට ඒක දිවේ තියලා බලනවා. බැලුවාම ඒක අර જાතියන අර හිතාගත්ත જાතියන ඔන්න ඇලු. හිතාගත්ත જાතිය නෙමෙයි නම් මොකද? ඔන්න ගැට. ඔන්න ඇලිනවා ගැටෙනවා. හැම තිස්සෙම ඔය කතන්දරේ තමයි වෙන්නේ. ඕක අපි උදාහරණයක් කියලා දිනවා. ඔට්ටපාලු කඩයක් දාගත්තේ කියලා. සප්ලයර්ස්ලා 6 දෙනෙක් ඉන්නවා මේකට. ඔට්ටපාලු කඩයක් දාගත්ත එක අර සප්ලයර්ස්ලගෙන් බලාපොරොත්තු වෙනව මොනවගේ කියලා. ඔට්ටපාලු කියන්නේ උන් සප්ලයර්ස්ලා. උන් ඔට්ටපාලු සප්ලයර්ස්ලා කියලා කොහෙවත් ගහලා නැහැ. සප්ලයර්ස්ලා මොනව හරි සප්ලයි කරන එක කරන්නේ. මෙන්න අරන් එනවා එකෙක් සීනි. දැන් මොකද? දැන් ගැටෙනවා. යකෝ මම දාගත්තේ ඔට්ටපාලු කඩයක්. උඹ සීනි අරන් ගිහලා හදින්නේ. ඔන්න කියනවා. ඒ වෙලාවට ඒකට කියන්නේ තියෙන්නේ මොකද්ද? දී අපිට උඹ අපි උඹට කිව්වා මේ ඔට්ටපාලු කඩ දාගන්න කියලා උතන. සීනි ගෙනා සීනි ආවේ ඒක නිසා මම සීනි අරන් ආවා. ආයතන වලට සින්නතේ එතන කිසි ප්‍රශ්නයක් නැහැ. ආයතන වලින් වෙන්නේ මොකද්ද? ඇහැට රූපයක් දැකලා එතන චක්කු විඤ්ඤාණය පාලුනාම ඒක ගෙනා ස්පර්ශ කරන එක විතරයි ඇහැ කරන්නේ. මෙතන ඇහැට කිසිම වෙන දෙයක් නැහැ කරන්නේ. ඇහැ කියන්නේ තනි කරම ඔය කැමරාවේ කාචේ වගේ. මෙතනින් ස්විච් එක ගහුවම ඇරිලා වැහෙනවා. එච්චරයි. ඔන්න ඇරලා වැහුවා. වහමු ගමන් ඒ ගත්තනම් මොනවාරි ටිකක් ඇතුළට ඒ ටික තමයි ආවේ ඇතුළට. වෙන මොකුත් ආවේ නැහැ. හැබැයි දැන් ඔට්ටපාලු කඩේ හදාගත්ත කාලේ දැන් ප්‍රශ්නේ මුන් ඔට්ටපාලු ගේන්නේ නැහැ කියලා. ඒක නිසා හැම මොහොතකම එනේන එකත් එක ගැටෙනවා. දැන් අපි හිතමු අර තේක හදාගත්ත කියලා. දැන් හිතේ දැන් හදාගත්තට පස්සේ එනකොට දකින්නවා තේකේ පාට. අයියෝ ඒක නෙමෙයිනේ පාට. දැන් හදාග අර ආච්චි අම්මගේ තේක නම් උපාදාන වෙලා තියෙන්නේ ඒකේ පාටකුත් දැන් තියෙනවා ඒක. අර හදාගත්ත සංයෝජනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? අන්න බලනවා ඒක නෙමෙයිනේ පාට. ඔන්න ඒ පාටට ගැටුණා. ඉතින් බලන්න තේකෙන් සුවදක් කියනවා. ඒක නෙමෙයිනේ සුවද. ඔන්න එතනට ගැටුණා. දැන් ඔට්ටපාලු කඩේ දාගත්ත කාර දැන් එකෙක් අරන් එනවා රබර් මේ මොවා හරි එකෙක් අරන් එනවා කැරට් එකෙක් අරන් එනවා බී ඔය එකක්වත් වැඩක් නැහැ. බලාපොරොත්තුෙන් හිටියේ ඔට්ටපාලු අරන් එයි කියලා. නමුත් එකෙක්වත් ඔට්ටපාලු ගේන්නේ නැහැ. එහෙනම් ගැටි ගැටි යනවා මිස. වෙන දෙයක් වෙන්නේ නැහැ ඔත. එහෙනම් ඔන්න ඔය සංයෝජනය ගැන මනාවට අවබෝධ කරගන්න. ඔය කියන සංයෝජනය ගැන මනාවට අවබෝධ කරගන්න. එහෙමනම් දැන් ඇහෙන් රූපයක් දකිද්දි ඇහෙන් රූපයක් දකිද්දි අංශු මාත්‍රීය වර්ණ ටිකක් අරගෙන ඔය වර්ණ ටික සකස් කරනවා. දැන් ඔයගල තව හොඳම උදාහරණය තමයි රූපවාහිනිය. දැන් ඔබ හැම කෙනාම මේ විද්‍යාවට අනුව දන්නවනේ රූපවාහිනියට රූප කොහෙන්වත් එන්නේ නැහැ. ටීවී එකට රූප කොහෙන් හරියනවද? ටීවී එකට එන්නේ මොනවද? සිග්නල් එක. ඒ සිග්නල් එකට අනුව කලර්ස් ඩොට්ස් තමයි ඔකේ තියෙන්නේ. තිත් තමයි තියෙන්නේ. එතකොට ඒ තිත් එන එක අපි විවිධාකාරයෙන් අඳුන ගන්නවා. අඳුනගෙන ඉවර වෙලා ඒකට අනුව සංයෝජන හදා ගන්නවා. දැන් උදාහරණයක් ගමුකෝ. ඔන්න ටීවී එකේ එනවා ෂාරුක් ඛාන්. අපි හැමෝම දන්න එක්කෙනෙක්නේ. අපි හිතමු කෙනෙක් ඉන්නවා ෂාරුක් ඛාන්ගේ හොඳම යාළුවා. තව කෙනෙක් ඉන්නවා ෂාරුක් ඛාන්ව දන්නවා. තවත් කෙනෙක් ඉන්නවා ෂාරුක් ඛාන්ව ජීවිතේ දැකලවත් නැහැ කවුද කියලා දන්නේ නැහැ. ඔන්න දැන් ෂාරුක් ඛාන්ගේ වින්තූරයක් ආවා. ඔය තුන් දෙනාම එකක් අඳුර ගන්නවා මුලින්. ඒ තමයි ඔය වර්ණ ටික. ඒ වර්ණ ටික අඳුනගනීති අර බෝඩර්ස් වලින් වෙන් වෙලා ආ මේ තියෙන බෙල්ල මෙතනින් එහාට මේ කොලර් එක මේ තියෙන ෂර්ට් එක මේ ටයි එක ආදි වශයෙන් එහෙම අර මේ අර ඒ වෙන් වෙලා තේන ටිකෙන් ඔන්න ගත්තා. ඔතනින් අර ෂාරුක් ඛාන් දන්න ඇති කෙනා මිනිස්සේ කියලා අඳුනගන්නවා. පිරිමියේ කියලා අඳුනගන්නවා. ඔන්න ඒ ටික එයා අඳුනගත්තා. ෂාරුක් ඛාන් දන්න යාළුවා නෙමෙයි කෙනා. මිනිස්සේ කියලා අඳුනගත්තා. පිරිමියෙක් කියලා තඳුනගත්තා. ෂාරුක් ඛාන් කියලා තඳුනගත්තා. ෂාරුක් ඛාන් යාළුවා. මිනිස්සේ කියලා දන්නවා. පිරිමියෙක් කියලා දන්නවා. ෂාරුක් ඛාන් කියලා දන්නවා. තවත් ඒවා දන්නවා එයා. ඔය කැප් එක ගත්තේ මාත් එක ගිහිල්ලා කියලා දන්නවා. ඔය ෂර්ට් එක ඕක ඊයේ දැම්ම කියලා දන්නවා. ඔය ආදිවාසීන් එයාට තව අඳුරගන්නේම ගොඩාක් තියෙනවා. දැක්කද අඳුනා ගැනීම කියලා දේ. මම ඔබට අර මුල් දේශනාවේදී කිව්ව මතකයි නේද මේ මන හැම තිස්සෙම වේදනා සංඥා ගන්න හදන්නේ කියලා. දැනගන්න අඳුනගන්න. දැන් තේරෙනවාද ඇයි දැනගන්න අඳුනගන්න ඕනේ කියලා යාට. ඇයි දැන් මෙයාට පුළුවන් නේ ෂාරුක් ඛාන් මේ ඊයන් නම් හිටපු කෙනෙකු නැඳන්නේ. අර තව එකක් දැනගත්ත හැකි අඳුනගත්ත හැකි. ඇයි කලින් දැනගත්ත අඳුනගත්ත හැකි. ඒක නිසා තමයි ජීවිතේ අඟහරු ලෝකේ සත්තු ඉන්නවා කියලා කිව්වොත් එන්නේ. ආන්නේ ආනේ මොන පාටද? කොයි වගේද? ඇති වැඩකට නෙමෙයි. නමුත් දැනගෙන අඳුනගෙන හිටියහම මොකද වෙන්නේ? අනාගත ප්‍රයෝජනෙට හොඳයි. එතකොට වැඩි යමක් දැනගන්න පුළුවන් අඳුනගන්න පුළුවන්. මනේ ක්‍රියාකාරීත්වයේ සහ මුලින්ම තියෙන ඔය දැන ගැනීමයි අඳුන ගැනීම. ඔය දැන ගැනීම අඳුන ගැනීම කිරීම සඳහා සංකරණය කරන්න ඕනේ හැම තිස්සෙම. එකතු කරන්න. එකතු කර කර එකතු කර කර විඥාන හදන්න. ඒ විඥාණයට තමයි ඔය කියන සංයෝජනය බහින්නේ. ඒ සංයෝජනේ දැස්සහම ඒක රාග සහගත සංයෝජනයක් වෙන්න පුළුවන්. ద్వේෂ සහගත සංයෝජනයක් වෙන්න පුළුවන්. මෝහ සහගත සංයෝජනයක් වෙන්න පුළුවන්. එකම රූපය දෙන්නේගේ හිත තුල දෙවිධයකට හැදෙනවා. හැබැයි මූලික අඳුන ගැනීම දෙන්නගෙම එකයි. වර්ණ අඳ නැත්තම්. නිල්කහ රතු සුදු ටික අඳුන ගන්න ඔක්කොම. අඳුනගත්තාද? ඊට පස්සේ දැන් ওই ටික ඔක්කොම එකතු කරලා හදන්නත් ඔය ටික ඔක්කොම එකතු කරලා හදන්න ගියාම ඒ එකතු කිරීමට අර නාම රූප බහිනවා. දැන් මේ ගොඩාක් ගැඹුරු කාරණාවක් මේ අහන්නේ. කොච්චර දුර තේරෙයිද කියලා දන්නේ නැහැ. තාමනම් මේ ඔළුවලට ගියාට ආපහු මට මේනෝ මේක. මම තව උත්සාහ කරන්නම් මේක තේරුම් කරගන්න. බලන්න මේ ගොඩක් මේ ධර්මයේ අහලම තිබුණා නම් මේ ළඟදි කරපු දේශනා ටික හරි ලේසි මේක දැනගන්න. එක හරි අපි හිතමු මෙහෙම මෙතන තියෙනවා කාන්තා රූපය. ඔය කාන්තා රූපය කොල්ලෙක් බලන් ඉන්නවා. සේක පුද්ගලයෙක් බලන් ඉන්නවා. මහරහතන් වහන්සේ නමක් බලන් ඉන්නවා. අර මූලික වර්ණ ටික ඔය තුන් දෙනාටම පේනවද නැද්ද? එහෙනම් මූලික වර්ණ ටිකෙන් යමක් අඳුන ගන්නවා ඒ පිළිස. දැන් මූලික වර්ණ ටික අඳුන ගත්තා. නිල් අඳුන ගත්තා, රතු අඳුන ගත්තා, කහ අඳුන ගත්තා, සුදු අඳුන ගත්තා, ඒ ටික අඳුන ගත්තා. දැන් ඊට පස්සේ එතනින් එහාට අඳුන ගන්න නම් සංකරණය කරන්න ඕනේ නේද? ඒ සංකරණය කරන පාට් එක ඇහැට කරන්න බුණොත් නෑ. ඔන්න ඕක හොඳට තේරුම් ගන්න. එකතු කරන අර අර අර හොයාගත්ත ටික එකතු කරන පාට් එක ඇහැට කරන්න බෑ. ඒක කරන්න පුළුවන් මනස විතරයි. දැන් මෙතනින් එහාට යන්නේ මනේ බල. එහෙනම් දැන් ඇහැ අයින් කළත් කමක් නෑ. දැන් මම කියන්නේ මේක ස්ලෝ මෝෂන් ගන්නවා. හරි? සාමාන්‍යයෙන් තප්පරයකට ප්‍රකෝටියක් විතර හිත හැදෙනවා. දැන් අපි ගමුකෝ තප්පරයකට එක හිතයි හැදෙන්නේ කියන්නේ. ඔන්න දැන් ස්ලෝ මෝ ඒ තරමට ස්ලෝ කරා මේ. දැක ගත්තාට පස්සේ. එහෙනම් දැන් ඔක්කොම නිල් නිල් කහ රතු සුදු ওই ටික ඔක්කොම දැන් දැනගෙන හදේ. දැන් ඒ ටික අඳුනගෙන තියෙන්නේ. දැන් ඔන්න මොකද කරන්නේ? මෙයා හදනවා එක. දැන් මේ ටික එකතු කරනවා. කොල්ලෙක් මේක එකතු කරද්දි එයාගේ එකතුවට එයාට උදව්වට බහිනවා තව එක්කෙනෙක්. ඒ තමයි අර උපාදාන කරගත්ත නාම රූප. ඒ උපාදාන කරගත්ත නාම රූප වලට අනුව මේක මොකක්ද? බොහෝම කාමක වස්තුවක්. අන්න බලන්න සංයෝජනේ කොට නැගිටිනේ. සේක පුද්ගලයෙක් ගන්න. එයාට තියෙන උපාදාන කරගත් එකක්. නමුත් අරතරමට නැහැ. ඒක නිසා මේ කෙනා සේක පුද්ගලයාට සුළු ආකාරයක කාමනීය රූපයක්. රහතන් වහන්සේ. උන්වහන්සේත් එකතු කරනවා. සංකරණය කරන්න නැතුව උන්වහන්සේලත් දැන් අඳුනගන්න. ඇහැට කරන්න බැරි ටිකක් නේ. ඒර උන්වහන්සේත් එකතු කරලා ඉවර වෙනවා. අන්න උන්වහන්සේත් අඳුනගන්නවා. හැබැයි උන්වහන්සේ එකතු කළා. ඒ අඳුනගන්න යන වෙලාවෙදී අර නාම රූපයේ කි බහින්නේ නැහැ. මොකද හේතුව උන්වහන්සේ නාම රූප උපාදාන කරගෙන නැති නිසා. නැත්තම් උපාදානිත නාම රූප තිබුණා නම් විඥාන පත්‍යා නාම රූපං කියන තැනදී අර විඥා අර විඥානේ අර නාම රූප ටික ඔක්කොම බහින. ඒකට අදාළ නාම රූප ටික. දැන් මොන ඔබ ගාව තියෙනනේ නාම රූප ප්‍රකෝටි ගන්න. උපාදාන කරගත්ත නාම රූප ප්‍රකෝටි ගන්න. මේ කෙල්ලව දකිද්දි ඒකට අදාළව නාම රූපේ තමයි අතන ඉස්සෙලා එන්නේ. ඒ වගේම එකක් මොකක්ද? අන්න ඒකත් එක්ක ඇවිල්ලා බහිනකොට මේක අධික කාමනීය රූපයක් විදිහට තමයි එතනින් යහද දැනගන්නේ අඳුරගන්නේ. රහතන් වහන්සේට එහෙම එකක් නැහැ. උපාදානිත නාම රූප නැහැ උන්වහන්සේට. ඒක නිසා ඇත්ත ඇතිසැටියෙන් තමයි උන්වහන්සේ අඳුරගන්නේ. මොකක්ද ඇත්ත ඇතිසැටිය? මෙතන තියෙනවා රූපය. ඔන්නම් උන්වහන්සේට තව එකක් ඉස්සරහට ගියහම කාන්තා රූපය. ඒ කාන්තා රූපෙට උන්වහන්සේට කාමයක් ජනිත වෙන්නේ නැහැ. එහෙනම් දැන් රහතන් වහන්සේලාට කාමයක් ජනිත වෙන්නේ නැත්තේයි කියලා ඔබට පේනවනේ. ඇයි බුදුහාමුදුරුවෝ නිවන් දකින ක්‍රමවේදයේදී කිව්වේ උපමේ ස්කන්ධයන්ට තියෙන උපාදානිය නවත්ත ගන්න කියලා? ඒක තමයි නිවන කියන්නේ. ස්කන්ධ උපාදානිය නැවැත්තුවා නම් නිවන් දකින්නවා කියන්නේ උන්වහන්සේ කියලා තියෙනවා. සත්වයා කියලා කියන්නේ සත් කියලා අත් කරගත්ත හින්දා සත්වයා වෙනවා. මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ සත් කියලා අත් කරගත්තා. හරිම සාරයි කියලා අල්ලගන්න. ඔන්න ඒ ක්‍රියාවලිය තුළ සත්‍යය නිර්මාණය වෙමින් ඉස්සරහට යනවා. හැබැයි යම් අවධියක ඔය ඔන්න ඒ කියන තැනින් මිදුණා. සත් කියලා අත් කරගන්න තැනින් මිදුණා නම් මොකද? ආපහු තැනයක් කවර කවදාකවත් සත්‍යය බිහි වෙන්නේ නැහැ. එහෙනම් අර පටිච්ච සමුප්පාදයේ ටැප් කරන්න ඕනේ තැන් තුනක් කියලා දිනවා නෝනවා. අන්න එකින් එක තැනක් තමයි ඔය කියපු තැන. ටැප් කරන්න කියන්නේ මේකට ගගහ ඉඳන්දි මේ වලල්ල කඩලා යනවා. චේන් එක කඩලා යනවා. මොකද ඒ ගන්න දොස්තරනේ අර උපාදාන කරගන්න නාම රූප. එහෙනම් ඒකයි කිව්වේ උන්වහන්සේ රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චා. නැත්නම් රූපං අනිච්චා රූපං දුක්ඛා රූපං අනත්තා. ආදී වශයෙන් මෙලෙහි කරන්නේ කියලා. මේ රූපයන්ගේ කිසිම හරයක් නැතිව. නැත්නම් රූපේ සංගතයි පටිච්ච සමුප්පන්නයි ඡේදම්මයි වයදම්මයි. ඔය ආදී වශයෙන් මේ මෙලෙහි කරන්නේ කියලා. ඒ මෙනෙහි කිරීම තුළදී රූපෙට තියෙන අල්ම නැති වෙනවා, වේදනාවට තියෙන අල්ම නැති වෙනවා, ආදි වශයෙන් ඔය පහටම තියෙන අල්ම නැති වෙනවා. ඔය පහට තියෙන අල්ම නැති වෙච්ච ගමන් මෙතනින් එහාට මේ පුද්ගලයාගේ විඥානය හැදෙන්නේ නැහැ. ඇයි? උපාදාන නැත්තම්, උපාදාන කරගත්ත නාම රූප නැත්තම් ඒව උත්පද්දීම සඳහා විඥාන පහළ වෙන්න හේතුව. දැන් පාරිසුද්ධ චිත්තයක් තමයි පහළ වෙන්නේ. එහෙනම් පාරිසුද්ධ චිත්තයක් පහළ වුණාට අර අර උපාදානිත නාම රූප බහින්නේ නැහැ. ඒ කියන්නේ මොකද? නාම රූප උපාදාන වෙලා නැහැ. ඒ කියන්නේ මලු ටික හරින් බාලා ඉවරයි. මෙච්චර කල් බෙල්ල වටේ මලු ටික එල්ලගෙන හිටි. ඒ කියන්නේ නලාව විඳිනකොට ඒකට අදාළ ණය ආවා. නලාව විඳිනවා කියන්නේ මොකක්ද? අර ධර්මයට අනුව නැගීච්ච විඥාන. ඒ විඥානේ හැදෙනකොටම ඒකට අදාළ නාගය තමයි උඩට ආවේ. අර කොල්ලට එන්නේ ඒක. කොල්ලට අර විඥානේ හැදෙනකොට මොකද වෙන්නේ? ඒකට අදාළ නාම රූප ටික බහ ගන්නවා. ඒකට අනුව තමයි ඊට පස්සේ මේ ඔක්කොම සකස් කරගෙන එන්නේ. දැන් එයාට වෙන්නේ අධික කාම රූපයක්. අධික නාම රූපයක් තමයි මේකෙන් වෙන්නේ. ඕකේ තව එකක් වෙන්න පුළුවන්. අපි තව ළමයෙක් කියමු. පොඩි ළමයෙක් කියමු. ඉස්කෝලේ මිස් කෙනෙක් ඒ ළමයාට හොද්දටම ගහලා දවසක්. ඒ මිස්ට හරිම බයයි. කාන්තා රූපයක් මෙතන තියලා තියෙනවා. ටිකක් අර මිස් වගේ. දැන් ඒ ළමයාත් මොකක්ද අඳුනගන්නේ මුලින්? පාට. අඳුනගෙන ඉවරලා එක පාට ළමයා බය වෙනවා. ඇයි බය වෙන්නේ? දැන් මේවා බය කියන්නේ ක්ලේශයක් කියලා. බය කියන්නේ සංයෝජනයක්. රහතන් වහන්සේනේ ඒකත් නෑ. එක පාට ළමයා බය වෙනවා. ඇයි බය වෙන්නේ? මේ වෙලාවේ මේ ටික අරගෙන සංකරණය කරන්න ගියාම එක පාට හැදිලා ආවේ මොකද? අර ටීචර්ගේ රූපේ. ඔන්න බය වුණා. දැක්කදන සංයෝජනේ හැදෙන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ කිව්වේ ඇහැ නිරෝධ කරන්න නෙමෙයි. රූප නිරෝධ කරන්න නෙමෙයි. බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? ඇහැයි රූපයයි චක්කු විඥානයයි නිසා හටගන්නා වූ යම් සංයෝජනයක් තියෙනවද? රාග දේශ මොහ සංයෝජනයක්. අන්න ඒක දුරු කරන්න කියලා උන්වහන්සේ දේශනා කළා. ඇහැ නිරෝධ කරන්න කිව්වනම් අන්ධය ඔක්කොම නිවන් දැකලා. ඒගොල්ලෝ දැස් නැහැ. එහෙනම් ඇහැ නිරෝධ කරන්න බෑ. ඇහැ තියෙද්දි රූපත් තියෙද්දි ඔය දෙක ගන්නකොට විඥාන පහළ වෙද්දී කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕ ඔක්කොම එකතු කරලා හදනවා එක සංයෝජනයක්. ඔන්න ඕකයි නවත්ත ගන්න කියලා කිව්වොත් අන්න ඒක ගැන පොඩ්ඩක් හිතලා බලන්න හැමතිස්සෙම. ඒක නවත්වා ගන්න තමයි උන්වහන්සේ දැන් මෙහෙම දැන් මේ අපි මේ කතා කරන දේ ගත්තොත් එහෙම මේ කතා කරන්නේ ගැඹුරු ධර්මයක්. මේ එක වෙන විදිහක් මේ කතා කරන්නේ. හැබැයි මේ නිවන් දකින විදිහ නෙමෙයි මේ කතා කරන්නේ. සාමාන්‍ය දෙයක් වෙන විදිහක් මේ කතා කරන්නේ. එහෙනම් දැන් ඕකේ නිවන් දකින විදිහ මොකක්ද? ඔය සංයෝජනේ ඇති වෙන්නේ ඇයි කියලා බලන්න. අන්න එතනට පහර ගන්නවා. දැන් ඔය සංයෝජනේ ඇති වෙන්නේ කොහොමද? මොකක් හින්දාද ඇති වෙන්නේ? ඇහැ හින්දාද? නැහැ. රූප හින්දාද? නැහැ. චක්කු විඥාන හින්දාද? ඒත් නැහැ. එහෙනම් මොකක් හින්දාද ඇති වෙන්නේ? උපාදාන කරගත්ත නාම රූපය. එහෙනම් දැන් හොඳටම තඩිබාන්න තියෙන මොකක්ද අල්ලගෙන? අර උපාදාන කරගත්ත නාම රූප ටිකටයි තඩිබාගන්නේ. ඒ ටිකට තඩිබාගෙන තඩිබාගෙන යනකොට මොකද වෙන්නේ? ඒ උපාදාන ගතිය නැති වෙලා යනවා. උපාදාන ගතිය නැති වෙච්ච ගමන් අර විඥානය ඇවිල්ලා ඕව බහින්නේ. බැස්සේ නැහැ කියලා කියන්නේ යථාර්ථයේ මේක. ඔය විඥානේ මායාකාරී කියලා කියන්නේ ඔන්න ඕක නේද? ඔය සංයෝජනයක් වෙන්න නේද විඥානේ? ඇතරො විඥානේ වෙන්න එක නෙමෙයිනේ. විඥානේ අරව බැහැ ගන්නවා. විඥානේ අරව බැහැගත්ත ගමන් එතනින් එහාට බලාපොරොත්තුවක් ජනිත වෙනවා. මෙන්න මේක තමයි මේ දැන් මම විඳින්න යන්නේ කියලා. අර තේකේ කතාවෙන් පැහැදිලි වෙන්නේ ඒක. නැත්තම් කුකුල් මාස් කතාවේ කුකුල් මාස් කමුද කියලා කිව්ව ගමන් අර විඥානේ බැහැ ගන්නවා. අර හොඳ තන්දූරි චිකන් මොකක් හරි කොහේ හරි කාප එකක් අක් ගාලා බැහැ ගන්න. බැහැගත්ත ගමන් ඒකේ බලාපොරොත්තුෙන් ඉන්නේ දැන් මෙයා. එහෙනම් දැන් නැති දෙයක් ගැන බලාපොරොත්තුවක් නේද හදාගෙන තියෙන්නේ. එහෙනම් විඥානේ දැන් මායාකාරය කියන්නේ කවුද? නැති දෙයක් ඇති ලෙස වෙන්න එක. එහෙනම් මේ නැති දෙයක් මේ ඇති ලෙස වෙන්නනවා මෙයා. එහෙනම් ඔය විඥානයක් විසින් පෙන්වන කිසිම දෙයක් මේක ඇතුලේ තියෙන හේතුවක් නැහැ. නැති දෙයක් ඇති ලෙස වෙන්නනවා මෙයා. ඒක විඥානේ පෙන්නනවා නෙමෙයි ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. මොකද විඥානේ කියන්නේ ලාතු සහිතයි. ලාතු සහිතයි කියන්නේ ඇලෙන සුළුයි. විඥානේ ඇලෙනව මොනවද? අර උපාදාන කරගත්ත නාම රූප. ඉතින් කෙනෙකුට කියන්න බෑ එහෙනම් විඥානේ නැති කරගත්තා නම් හරියි. ඉතින් කොහොමද විඥානේ නැති කරන්නේ? විඥානේ කියලා කියන්නේ ජීවිතුනේ කර්මයක් නෙමෙයි. විඥානේ කියලා කියන්නේ හැමදෙස්සෙම මොකද්ද? විපාකයක්. විපාක නැති කරන්නේ නැහැ. නැති කරන්න පුළුවන් දේ මොකද්ද? කර්ම. රහතන් වහන්සේ විපාක තියෙනවා රහතන් වහන්සේට. නැත්නම් මොනවද? කර්ම. දැන් වේදනාව කියන්නේ මොකද්ද? කර්මයන්ද විපාකයක්ද? වේදනාව. වේදනාව කියන්නේ විපාකයක්. සංඥා කියන්නේ විපාකයක්. ස්පර්ශ කියන්නේ විපාකයක්. ඇහැයි රූපයයි චක්කු විඥානය එකතු වෙච්ච ගමන් ස්පර්ශ වෙනවා. බුදුහාමුදුරුවෝ නවත්ත ගන්න බෑ ඒක. ඒකත් විපාකයක්. තණ්හා කියන්නේ මොකක්ද? කර්මය. ඔන්න හොඳට බලන්න. තණ්හා කියන්නේ කර්මය. ඒව රහතන් වහන්සේලාට වෙන්නේ නැහැ. වෙන්නේ අපිට. ඇයි තණ්හා වෙන්නේ? අර එහේ අර උපාදානිත නාම රූපයන්ගෙන් හදාගන්න සංයෝජනේ හින්දා. අර කෙල්ලට නෙමෙයි ඔය වෙන්නේ. දැන් මෙතන ඉන්න කෙල්ලෙක් කියලා හිතන්නේ. මේ කුණු කොටක් නෙමෙයි තියෙන්නේ. හංගණයක්නේ. ඔය හංගණය ගහලා දුන්නොත් එහෙම පෙරෝගෙන ඉන්නේද කවුරු හරි? නෑ. ඇත්තනම් ඒ හංගණ කැල්ලක් තියෙන්නේ. කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි කවුරු හරි මෙතන තියෙන බල්ලෙක් හරි දීපොත් හංගණ කැල්ලන්නේ තියෙන්නේ. වටේට හංගණයක් ඇතුළේ දහ ජරාවක් තියෙන්නේ. ඒකනේ ඇත්තටම දැන් මගෙත් එහෙමනේ. මම මේ ඔබ මේ මගේ ඉස්සරහට වෙලා ඔබ මේ බල ටිකක් අහගෙන ඉන්නවා මේ හංගණයේ තියෙන හින්දා. මේ හංගණය ගැහිලා ගියොත් එහෙම එක්කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ මෙතන. ඔක්කොම දුවන. ඒ තමයි දහ ජනාවන් මේ තියෙන්නේ. ඒක ඉතල බල අංගනේ ගලේ ධොක් ගාලේ වැටලා අර මේ බඩ මේ ටිකේ තියෙන ටික කර්මාව කොහේ හරි කැලි කැලි. එහෙමද සමහර? එහෙනම් දැන් මෙතන මේ කාන්තා රූපේ කියලා. අර කොල්ල ඇලෙන්නේ මේ රූප තියෙන රූපෙට නෙමෙයි. මොහොකටද ඇලෙන්නේ? හදාගත්ත රූපෙට ඇලෙන්නේ. හදාගන්නේ සංයෝජනය. ඒකයි උදාහරණ කිව්වේ. ඔය ධම්මානුපස්සනාවේ තියෙන ප්‍රධාන කැලලක් වෙයි. මම මේ කියන්නේ අර කාලයත් එක්ක පොඩ්ඩක් ඒ එතනට පොඩ්ඩක් නැහැ නේද? මොකද මම ඇහුවා මේ වර්තමාන කාලය සම්බන්ධ වැඩ පිළිවෙලක්. මම කියන්නේ එතනට පොඩ්ඩක් නැහැ වෙයි. මෙතන තියෙන යථාර්ථයේ තේරුම ගන්න. මෙතන තියෙන යථාර්ථයට ඇවිදින්න. පස්සේ බලන්නකො මොකද්ද මේ වර්තමාන අතීත කතා වෙන්නේ කියලා. මම මෙතනදී කියන්නම් ඒ කොහොමද වෙන්නේ කියලා. දැන් මේ ඔස්සේ අපිට දැනගත්තා ඒක මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් අපි දැන් ওই භාර්යාව කියලා ආදරය කලේ කාටද මෙච්චර කරන්නේ? ස්වාමිගුරුසේ කියලා ආදරය කලේ කාටද මෙච්චර කරන්නේ? බොයෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා ආදරය කරන්නේ මේක මෙච්චර කරන කාටද මේ? අර සංයෝජනේට නේද? ඔය කාමයේ කියන ජනිත වෙන්නේ අර සංයෝජනේට. ඔය සංයෝජනේ හැදුනේ නැත්නම් ඇත්ත ඇටි සැටින් අවබෝධ වෙනවා. මොකද්ද ඇත්ත කියලා දකින්න. සංයෝජනේ හැදුනොත් දකින්නේ නැහැ. ඉතින් හරි භයානකයි යන්නේ ඒක. ඒකයි උදාහරණ කිව්වේ යථාච උප්පන්නාය සංයෝජනස්ස පහානං හෝති තංච පඤ්ඤානාති. ඔය සංයෝජනයක් ඇති වුණොත් එහෙම වහාම පහ කරගන්න වැඩ පිළිලක් කරනවා. සංයෝජනයක් ඉපදිලා තිබුණ නැත්නම් ඒක උප්පත්තන් නැති වෙනවම බලන්න. සංයෝජනයෙන් කියන එක හරි භයානකයි. සංයෝජනේ හැදිච්ච ගමන් ඇත්ත පේන්නේ නැහැ. මේ මෙස රූපයක විතරක් නෙමෙයි. ශබ්දයක්ත් එහෙමයි. ශබ්දයක් ගන්න. ශබ්දේ මොනවද මුලින් ඇහෙන්නේ? ශබ්ද මාත්‍ර. මාත්‍රය කියලා කියන්නේ බොහොම සුළු කොටස. ශබ්ද මාත්‍ර තමයි ඇහෙන්නේ. ඒ ඇහෙන ශබ්ද මාත්‍ර ඊට පස්සේ මොකද කරන්නේ? ඔක්කොම එකතු කරනවා. දැන් අර ඒක දේශනාවක මේ කිව්වා. අම්මා ආ කියලා එකක් යනවා. අපි දුම එක මාත්‍රය කියලා ඔකත් මාත්‍ර ලක්ෂ ගානක් ඔය තියෙන්නේ. ආ කියලා එකක් දුන්නා. දැන් තෝ එක හිතක් ගිහින් ඉවරයිනේ. එක හිතක් යන්න බෑ ඔය අඳුරගන්නේ. කියනකොට තව හිතක් ගියා. දැන් ගිය හිත මැරිලා නේද? මුලින් ගියේ ආ කියලා හිත මැරිලා නේද? කියන එකනේ දැන් මේ යන්නේ මේ වෙලාවේ. ඉතින් මා කියලා තව එකක් ගියා. මා කියලා යනකොට අර දෙකම මැරිලා නේද? ඉතින් මැරෙන්න දැන් කොහොමද මෙයා මේ අම්මා කියලා අඳුරගන්නේ? අර හිත දෙකම ගිහින් ඉවරයිනේ දැන්. මා කියලා කියනකොට තුන්වෙනි එකක් ගිහින් ඉවරයි. දැන් මොකද කරන්නේ? ඔය ශබ්ද මාත්‍ර ඔක්කොම මෙයා එකතු කරනවා. ශබ්ද මාත්‍ර ඔක්කොම එකතු කරලා ඉවර වෙලා අන්න ඒක හදාගෙන ඒක දැනගන්නව අඳුර ගන්නවා එමෙතිස්ස. ඔය මන කියන කෙනා අති භයානක කෙනෙක්. ඇහැ සුද්ධ කරන්න දෙයක් නැහැ ඔබට. ඇහැ සුද්ධයි. ඒක ડોක්ටර්ස්ලා කරන්නේ. මනයි සුද්ධ කරන්න තියෙන්නේ. මනට ඕනේ දැනගන්න අඳුර ගන්න හැම තිස්සෙම. දැන ගැනීම අඳුර ගැනීම උදෙසා තමයි අපි ඉපදින්නේ. අපි හිතන් ඉන්න රූපවලයි මේ වැරද්ද තියෙන්නේ කියලා. රූපවල නෙමෙයි වැරද්ද තියෙන්නේ දැනගන්න අනුමගන්න නිසා. ඔබ දන්නවද සංඥා වේදිත නිරෝධයට පත් වෙන උත්මය. එතනින් මතු වෙනකොට. ඒ කියන්නේ ඒ දවස් 7 කෙලවර වෙනකොට. උන්වහන්සේ එකපාරට දැනගන්න අනුමගන්නවා. නේව සංඥා නා සංඥායතන. ඒ කියන්නේ අස්ත සමාපත්තියේ කෙලවර අරූපාවචර ධ්‍යාන එතන සියුම් ලෙස දැනගන්න අනුමගන්න. ඔය දැන ගැනීම අඳුන ගැනීම ඊට පස්සේ තීව්‍ර වෙවි එනවා ඉස්සරහට. ඔය ධ්‍යාන වලින් පල්ලයට බැහැ බැහැ එන්නේ දැන ගැනීම අඳුන ගැනීම. චතුර්ථ ධ්‍යානයට පත් වෙනකොට කය පිළිබඳ දැනගන්නව අඳුන ගන්නවා. එතකම්ම කය දැනගන්නේ නැහැ. විඥානං ඡායතනෙදි වෙන්නේ විඥානේ දැනගන්නව අඳුන ගන්නවා. ආකාසානං ඡායතනෙදි මේ සිත් අවකාශයේ කෙලවරක් නැති අවකාශයක් ගැන අඳුන ගන්නවා. ඒකත් දැනගන්නව අඳුන ගන්නවා. හැබැයි එතන රූප නෙමෙයි තියෙන්නේ ඔක්කොම නාම ධර්ම තියෙන්නේ. කියන මනෝ ධර්මයක් එතන තියෙන්නේ. ඒකයි ඒකට අරූපාවචර කියලා කියන්නේ. අරූපාවචරයට රූපයක් නැහැ කියලා කිව්වොත් වැරදි. හේතුව රූපෙන්තර වේදනාවෙන්තර සංඥාවෙන්තර සංකාරයෙන්තර විඥානයක යාමක හේමක් හෝ පැවැත්මක් මම නොහියමු කියලා සාස්ත්‍රුණාන්ති කියලා තියෙනවා. එහෙනම් එතනදි ගන්න තියෙන්නේ. ඔය ඒ අරූපේ තියෙන රූප ඔක්කොම මනෝ රූප තියෙන්නේ. මනක් නේ තියෙන්නේ කොහොමද? එතන මනෝ රූප හරහා තමයි සියල්ල ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා තමයි කවුරුරි කියලා කතා කරලාට ඇහෙන්නේ නැත්තේ. ඒගොල්ලන්ට තියෙන ඒගොල්ලන්ට එන රූප මනේ රූපයක් නැතුව වේදනාවක් හැදෙන්න හේතුවක් නැහැ වෙන්න බෑ එකද කයක් නැහැ මොකක් හරි සියුම් arrangement එකක් ඇති හැබැයි ඒකද රූපයෙන් තනි කරම මනේ බාහිරින් කිසි දෙයක් ගන්න බෑ ඒගොල්ලන්ට ඒකයි අරූපෙට ගියායට සෝවන් වෙන්න බැරි ඕකත් එක හොඳම උදාහරණයක් නෙවෙයි බණ අහලා සෝවන් වෙන්න ඕනේ කියලා අපි ධර්මයේ කතා කරනවා කිරිස් හැබැයි වාසියට තමයි ඔක්කොම දැන් අපි ධර්මයේම කියනවා අරූපාවචර චිත්ත වීති තියෙනවා ඒ වෑ සෝතාපන්න ඵල චිත්ත වීතිය නැහැ අරූපාවචර මේ බ්‍රහ්මී ඇයි නැත්තේ ඉතින් භාවනා කරන්න පුළුවන් ඒ කියන්නේ සෝතාපන්නේ අරූපෙට ගියොත් එතනින් නිවන් දකින්න පුළුවන් හැබැයි සෝතාපන්න නොවී අරූපෙට ගියාට නිවන් දකින්න බෑ ඒ කියන්නේ සෝතාපන්න වෙන්න බෑ එහෙනම් දැන් ඕකෙන් ඔබට පිළිමු වෙන්න මොකක්ද? භාවනා කළා සෝතාපන්න වෙන්න. ඉතින් කරුණ ඔච්චර කියලා දේ. තවත් එල්මගෙන ඉන්නවා. තවත් භාවනා කරනවා කටිය සෝතාපන්න වෙන්න කියලා. ඒකට අභිධර්මයක් දරයි. අභිධර්මයේම කියලා තියෙනවා. සෝතාපන්න චිත්ත වීතියක් නැහැ ඒගොල්ලන්ට. අරූපේ ඉන්නයි. හැබැයි අරූපෙට කවුරු හරි ගියොත් සෝතාපන්න වෙලා එයාට ඕල්රෙඩි එයා දම් ධම්ම එනවනේ මනෙන් ධම්ම එනවනේ ඒවට අදාළ දහසක් නැයින් ප්‍රතිමන්විතයිනේ. ඒක නිසා මොකද වෙන්නේ? එයාට ඒක වඩලි වෙලා එතනින් නිවන් දකින්න පුළුවන්. හැබැයි බණහන් නැතුව සෝතාපන්න වෙන්න බෑ. එහෙනම් බණහන් ඊළඟට කයක් නැන්නේ එතන. එතන තියෙන තනිකර මනෝමය ස්වභාවයක් විතරයි. එහෙනම් මනෙන් එන ටිකක් විතරයි එළියෙන් එන්න බෑ අරමුණ. එතකොට අද අපිට එනවා අරමුණු හය ආකාරයකින්. ඒගොල්ලන්ට එන අරමුණු එක ආකාරයකින් විතරයි. එහෙනම් ඒ ඇතුළෙන් ඉඳගත් අරමුණක්ම එන්නවා. ඒවා විතරයි අරූපේ ඉන්න ඇයට එන්නේ. හරි. දැන් ඔය ආයයන් අපේ සම්බ්ද රූපෙට. දැන් ආ කියලා කිව්වා, මු කියලා කිව්වා, මා කියලා කිව්වා. ආ කියනකොට ඒක ඉවරයි, මු කියනකොට ඒක ඉවරයි, මා කියනකොට ඒක ඉවරයි. දැන් මොකන්ද වෙන්නේ? දැන් ඔය තුන මක් කරන්න ඕනේ? ඔය තුන සංකරණය කරන්න. ඔය තුන එකතු කරලා අඳුන ගන්න. ඒකයි කියන්නේ අඳුන ගන්න වේදනා සංඥා නගා ගන්න පුදුම උත්සාහයක් දරන මේ හිත. ඒ වේදනා සංඥා නග නග මේක තව තව අඳුන ගන්න. දැන් අම්මා කියන එක සිංහල කෙනෙකුට කිව්වොත් අඳුර ගන්න ගොඩක් ඒවා තියෙනවා. අම්මා කියන එක කියනවා ඉංග්‍රීසියෙන් කියලා. දැන් එයා මොනවද අඳුනගන්නේ? එයා අර ශබ්ද මාත්‍ර ටික අඳුනගනි. ඊට පස්සේ ඒව එකතු කළා එක වචනයක් අඳුනගනි. එතනින් එහාට පුළුවන් දෙයක් අඳුනගන්න දේවල් නෑ. එහෙනම් ඔන්න ඔබට මන කැමති නෑ. ඇයි? දැන් එයාට තියෙන chance එක නැති වෙනවනේ. අපි දැනගන්න අඳුනගන්න එකනේ එයා ආසදේ. ඒක නිසා තමයි මන හැමදෙස්සෙම හොයන්නේ. දැන් ඔබ යාලි කාට කියන මේ අම්මට මේ උඹලගේ වාසනාව මොකද්ද කියන්නේ? ඇයි අපි අහන්නේ? ඇයි භාෂාව කතා කරන්නේ නෑ? මේ අහවල කුණුහරුපෙට මොකද්ද උඹලගේ වාසනාව කියන්නේ? අපි අහන්නේ ගිහින් කොල්ලන්ගේ මේ රාර කුණුහරුපෙට උඹලගේ වාසනාව මොකද්ද කියන්නේ? ඒ අහනවා. මොකදද? පස්සේ ප්‍රයෝජනෙට ගන්න. දාලා දිනව මලුවද? අවස්ථාව යාව ගමන් ප්‍රයෝජනෙට ගන්න. දැනගන්න කොහොම යනකොට ඕනේ එකපාරට ඒ මොනවාරි මේ භාෂාවෙන් කියනවා කවුරුද? දැන් අනිත්‍යම වගේ නෙමෙයි. ඇයි? ටිකක් දැන් හොඳයි. දැන් මට ඒක දන්නවනේ මම. දැන් මොකද කරන්නේ? මේව ඔක්කොම එකතු කරලා හොඳට දැනගන්නවා අඳුනගන්නවා ඒක. ඒ දැනගන්න අඳුනගන්න ක්‍රමවේදය නිසා තමයි සිංහතුනි ඇත්තටම අපි උපදින්නේ. මේ හිත නවත්තන්නේ නැහැ ওই වැඩ පිළිවෙලට. දැනගන්නවා අඳුනගන්නවා හැම තිස්සෙම. අභිධර්මයෙන් කිව්වොත් එහෙම චක්කු ద్వාර චිත්ත වීදිය ගිය ගම මනෝ ద్వාර චිත්ත වීදි ලක්ෂ ගණක් යනවා. ඒ කිව්වේ ඇහෙන් දෙයක් ගත්ත ගම. ඇහෙන් ගන්න එක නවත්තල සම්පූර්ණයෙන් මොකද වෙන්නේ? මනෙන් යනවා චිත්ත වීදි බල ගන්න. ඇයි? අර ටික ඔක්කොම එකතු කර කර අඳුර ගන්න. එක එක විදිහට එකතු කර කර අඳුර ගන්න. ඒක හරියට අපේ පසල් එකක් වගේ. කැලරි ටික දීලා තියෙනවා. ඔබ එකෙන් ඩයිනෝසරේ කඩලා ඒක අඳුර ගන්න. නයෙක් හදලා තව එකක් අඳුන ගන්න. අලියෙක් හදලා තවත් එකක් අඳුන ගන්න. ඔන්න ඔය ආහාරයට එක එක જાති ඒවා හද අඳුන ගැනීමේ වැඩ පිළිවෙල කියලා. ඒ දැනගන්න අඳුන ගන්න හැම ක්‍රමයකටම තියෙන ඔන්න ඔය සංයෝජනයේ නිසා තමයි ඒක කරන්නේ. යම් අවස්ථාවක සංයෝජනයේ නැවැත්වුවා කියලා කියන්නේ. මෙයාටයි දැනගන්න අඳුන ගන්න තියෙන්නේ මොකක් විතරද? දැනගන්න අඳුන ගන්න තියෙන්නේ යථාභූතයේ තියෙන එක විතරයි. ඒකෙන් දැනගෙන අඳුනගෙන යනකොට මේ අද්දෙන් මේ වැඩේ කරනවා. හැබැයි සාමාන්‍ය මිනිස්සෙක් හැමතිස්සෙම මොකද කරන්නේ? අර රාග, ద్వේෂ, මෝහ කියන සංයෝජන තුන හදාගන්න. අන්න එතනට ඔබ ආපු ගමන් ඒවට ඇලිලා උපාදාන වෙලා භව හැදෙන වැඩ පිළිවෙලක තියෙනවා. භවක් හැදුණොත් ජාතියක් හැදෙනවා. ඒක නවත්තන්න බෑ. රහතන් වහන්සේට එහෙම එකක් නෙමෙයි. රහතන් වහන්සේට තියෙන රූපේ දැක්කා, වර්ණ ටික දැක්කා, ඒ ටික එකතු කළා උන්වහන්සේ අදාළ රූපේ ඒ තියෙන විදිහට අඳුනගත්තා. නිර්වත් කාන්තා රූපයක් ගහලා තියෙනවා විත්ති. ඇත්තටම මේකේ මොනවද තියෙන්නේ? පාට ටිකක් නේ තියෙන්නේ. හරියට ඇත්තටම තියෙන්නේ පාට ටිකක්. දැන් ඔය පාට ටිකද අර කොල්ලන්ට දෙන්නේ. මේ හොඳට තේරුම් ගන්න මේ දේ. ඒ පාට ටිකද අර කොල්ලන්ට දෙන්නේ. උන්ට පාට ටිකක් තේරෙනවා. ඊට වඩා අමතර දෙයක්ත් තියෙනවා. අන්න ඒක තමයි සංයෝජන. අර නාම රූප ටික බහගත්තට පස්සේ ඒකට අදාළ දෙයක් හිතේ ඇඳිලා එනවා. ඊට පස්සේ ඒ හිතේ තියෙන එකෙන් තමයි එතනින් එහාට උවිදී. ඔය හිතේ හැදෙන සංයෝජනෙන් තමයි ගොඩක් විඳින්නේ. චිත්‍රපටිය බලන කාටද ඒක ගොඩක් විඳින්න පුළුවන්? රංගපාන කෙනා. බලන කෙනා. රඟපාලකාද විඳින්න දැන් කට් කට් කට් කට් කට් ඕම නෙමෙයි මෙහෙම ගිහිල්ලා දැන් මෙහෙම යන්න බලන්න ඔය කට් කට් කට් කට් මෙහෙම යන්න බලන්න ඔය ඔක්කොම කට් කට් කපලා ඔක්කොම කරලා එකතු කරලා සංයෝජනයක් හදලා දුන්නාම මොකද කරන්නේ මෙයා ඈ දැන් හිතනවා මේවා දැන් මේ ඇත්තටම වෙනවන්නේ දැන් එහෙම හිතනවා ඇත්තටම වෙන එකක් නෙමෙයි තියෙන්නේ කී පාරක් කට් කළද හදලා ඇත්තේ නවතර අපේ හිතේ බැඳිලා යනවා සංයෝජනයක් ඒකෙන් දැන් ඔය චිත්‍රපටි වල වාගෙට පෙන්වන්නේ දේවල්. වියදමක් නැහැනේ. වාගෙට පෙන්වුවම ඇති වියදමක් නැහැ. ඒතුළු ටික ආවට යදා ගන්න. අපරාධ ෆිල්ම් එකකට ගෙවන්නේ. නේද? ෆිල්ම් එකකට සම්පූර්ණයෙන්ම ගෙවලා වාගයක් අපි තමයි හදන්නේ. එතකොට අර ගහන්න ඕනේ අර මේ නිෂ්පාදක කියන තැන තව නමක් ගහන්න. අර නිෂ්පාදක සහ අධ්‍යක්ෂණය කියන එකට අපේ නමක් දා ගන්න ඕනේ ඇයි? බාගෙට බාගෙ අපි යෝග නිෂ්පාදනය කර කර අධ්‍යක්ෂණය කරන්නේ නැහැ. ඒක තමයි අර්ථ කතාව. පොඩි දෙයක් පෙන්වලන් ඇති ඉතුරු ටික අපි කරගන්නවා. ඒ අපි කරගන්නේ අපිට මේක කලින් අපි දැකලා හුරු පුරුදු දේවල්. ඒකයි කිව්වේ අන්න ඒව තමයි අර උපාදානික නාම රූප. ඔන්න ඔතනට පහර ගහලා ওই නාම රූප ටික හදාගන්න. ওই නාම රූප උපාදාන කරන එක නවත්තන්න. අන්න නිවන්. බොහොම සරලව නිවන් දකින්න පුළුවන් ක්‍රමයක් ඒක. ක්‍රමවේදේ සරලයි නමුත් ඉතින් දීර්ඝව කරන්න ඕනේ අවබෝධය. සෝතාපන්නයේ ඉන්නවනම් ඔන්න වඩන්නේ කර්මස්ථානය. රූප ලෝක අනාතයි. අරූප ලෝක අනාතයි. මේ නැතනේ රූප ලෝක අනාතයි, වේදනා ලෝක අනාතයි, සංඥා ලෝක අනාතයි, සංඛාර ලෝක අනාතයි, විඥාන ලෝක අනාතයි. එතකොට ඕක දැන් පැහැදිලි කරගන්න. රූප ලෝක අනාතයි. ඒ කියන්නේ මොකක්ද? රූපකය ලැබීම අනාතයි. ලෝක කියන්නේ මොකද්ද? ලෝකය කියන්නේ මොකද්ද? කය ලෝණ එක. කය කිව්වේ මොනවද? ස්කන්ධය. එහෙනම් දැන් මොකද්ද? රූප ලෝක අනාතයි. ඔන්න හොඳට ගන්න පැහැදිලි කරගන්න. රූප ලෝක අනාතයි කිව්වේ මොකද්ද? රූප කය ලෝණව නම් ඌ අනාතයි. ඇයි? රූප කය ලෝණ එක අරූපේ හැරෙන්න අනිත් හැමතැනම ඉන්නවා. උපදිනවා. එහෙනම් උපදින අර්ථ ගන්න පුළුවන්ද? වේදනා ලෝක අනාතයි. අසඤ්ඤ සත්වේ හැරෙන්න හැමතැනම මේක උපදිනවා. එහෙනම් දැන් නවත්තන්න පුළුවන් දෙපදීම? බැහැ. සංඥා ලෝක අනාතයි. ඒ කියන්නේ මොකද්ද? සංඥා කය ලෝණේක අනාතයි. අනාතත්වයකට මඟ. ඔන්න ඔතනින් ගන්න එක. ලෝක කිව්වහම මේ කොහේ ලෝකයක් තියෙනවා කියලා ගන්න යන්න එපා. මේ කියන එකේ තියෙන පැහැදිලි අර්ථය ගන්න. සංඥා ලෝක අනාතයි. ඒ කියන්නේ මොකද්ද? මේ සංඥා කය ලෝණව නම් කවුරු හරි. ඒක අනාතයි. අනාතයට මඟ. අනාතෙන් අනාතයට වැටෙනවා. එහෙනම් සංඥාවෝ කියන්නේ ලෝවන්න සූසු එකක් නෙමෙයි. ඒ කියන්නේ උපාදාන කරන සූසු එකක් නෙමෙයි. සංකාරයේත් එහෙමයි විඥානයේත් එහෙමයි. ඔන්න බලුවා. ඔය ටික මනාවට වඩනවනේ. රූපෙට තියෙන යම් තණ්හාවක් තිබුණා නම් ඒ තණ්හාව නැති වෙනවා. රූපෙට තණ්හාව නැති වෙච්ච ගමන් ආගෙන ණය, ආගෙන රූප අරගෙන වෙද්දාට යොබා ගන්න වැඩ පිළිවෙල කරන්නේ නැහැ. අන්න ඒක ඉවරයි. එහෙනම් රූපෙට දෙවිත ප්‍රශ්න ඉවරයි. වේදනාව පිළිබඳත් ওই විදිහට බලනවා. වේදනාව සම්බන්ධව තිබුණේ ඒකත් ඉවරයි. සංඥාවටත් ඉවරයි, සංඛාරයටත් ඉවරයි, විඥාණයටත් ඉවරයි. උපාදාන කිසිවක් නැහැ. එහෙනම් දැන් මොකද වෙන්නේ? උපාදාන නැත්නම් භව නැහැ, භව නැත්නම් ජාති. දැන් ওই භව කියලා කියනකොට තියෙන උප්පත්ති භව මං කියන්නේ. උප්පත්ති භව තුනක් තියෙනවා. ඒකමෝඛාර භව, චතුෝඛාර භව, පංචෝඛාර භව. ඒකමෝඛාර භව කියන්නේ අසංඥ සත්වයේ. අසංඥ සත්වයේ තියෙන රූපයක් විතරයි. එහෙමනම් ඔය තණ්හා වෙලා උපාදාන වෙද්දී රූප උපාදානයක් වුණොත් එයා අසංඥ සත්වයට හිමිකරු වෙන්නේ නෙමෙයිද? හිමිකරු වෙන්නේ නැද්ද? හිමිකරු. වේදනා වේදනා උපාදානයක් වුණොත් අර චතුෝකාර භව හෝ පංචෝකාර භව වලට මේ උරුමකාරයෙක් නෙමෙයිද? එහෙනම් දැන් බලන්න භව හැදිච්ච ගමන් ජාති සකස් වෙන්නේ නැහැ. උපාදාන වෙච්ච ගමන් භව හැදෙන්නේ නැහැ. උපාදාන වෙච්ච මොහොතෙන් භව හැදිලා ඉවරයි. ඒක හදිච්ච කාලේ ජාති උරුමයි. දැන් බලමු ඇහැක් ගන්න ඇහැක් ගන්නකෝ. ඇහැයි රූපයයි කියන එක ගන්න. ඇහැයි රූපයයි ආපු ගමන. ඔතන පහක් එනවා. ඇහෙන් රූපයක් දැකලා ඔය සංයෝජනේ හදලා ඕක අඳුන ගන්නකොට එයා රූප උපාදාන කරනවා උතන. වේදනා උපාදාන කරනවා. ඇයි දැන් දැනගත්ත ටික? ඊළඟට සංඥා උපාදාන කරනවා. ඊළඟට සංකාර උපාදාන කරනවා. අර ඔක්කොම ආදාන සංයෝජනේ හදන්න එකතු කරපු ආකාරය. ඒව උපාදාන කරනවා. ඊළඟට ඒ හැදිච්ච විඤ්ඤාණ උපාදාන වෙනවා. එහෙනම් ඇහෙන් රූපයක් බලද්දී පහක් උපාදාන වෙලා නැද්ද? කනෙන් ශබ්දයක් ඇහුවම මොකද වෙන්නේ? ශබ්ද රූපේ උපාදාන වෙනවා. ඒකෙන් ආපු වේදනාව උපාදාන වෙනවා. වීමක් දැනුනනේ ඒක උපාදාන වෙනවා. ඒකෙන් ආපු සංඥාව උපාදාන වෙනවා. ඊළඟට සංඛාරය උපාදාන වෙනවා. හැදිච්ච විඤ්ඤාණ උපාදාන වෙනවා. එහෙනම් කන ශබ්දයක් ඇහුණාම මොකද වෙන්නේ? පහක් තියෙන උපාදාන. දිවට රසයක් දැනුණාම මොකද වෙන්නේ? පහක් වෙන උපාදාන. නහයට ගඳක් සුවඳක් දැනුණාම මොකද වෙන්නේ? පහක් වෙන උපාදාන. හරියට පහසක් ලැබුණාම පහක් වෙන උපාදාන. මනර ධර්මයක් ආවත් පහක් වෙන උපාදාන. එහෙනම් හැම පටිච්ච සමුප්පාද චක්‍රෙම බින්දුවෙන් කොහේ මොන ආයතනයෙන් ආවත් පහක් උපාදාන වෙනවා මේක. එන්නේ උපාදාන වෙච්ච පහ තමයි අර මළු උඩටම වැටෙන්නේ. ඒක නිසා තමයි ගොඩක් දුරට එකම කරුණක් ගැන පරිසම්පාද චක්‍ර දාස් ගන්න එකපාරේ යන්නේ. ඇයි මෙතනින් උපාදාන වෙන එක මොකද වෙන්නේ? ආයි අරකට බැලලා සංයෝජනේ හදලා දෙනවා යා. මෙහෙන් ආපු එක ආයි අරෙන් බැලලා සංයෝජනේ හදලා දෙනවා. ඇයි මළු වලට නෙදාගන්නේ උපාදාන වුණා කියන්නේ කොහෙද? අර නාම රූප විඥාන පත්‍ය නාම රූපං කියන තැන. තියෙන මළු වලට තමයි වැටෙන්නේ උපාදාන කරන හැම එකක්ම. ඉතින් බොහොම උඩින්නේ වැටෙන්නේ හොට් හොට්නේ. එතකොට මොකද වෙන්නේ? ඊළඟ එක හැදෙනකොටම අරක දැහැගන්න. ඉතින් දැන් දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම ඕක තමයි යන්නේ. දැන් කේන්තියක් ගියාම ඇයි කේන්තිය ගොඩක් වෙලා තියෙන්නේ? ඇයි කේන්තිය ගොඩක් වෙලා තියෙන්නේ? කේන්ති ගියේ මොකක් හරි එකක් දැකලා නේ. ඇයි දැන් කේන්තිය මේ ඇයි මේ ගොඩක් මේ වෙලා මේ ගොඩක් වෙලා කේන්තිය පවතින්නේ? ගොඩක් පවතින හේතුව තමයි එකක් හැදිලා ගියා. ඒකෙන් පහක් උපාදාන වුණා. ඒක වැස්සා ගිහිල්ලා අර මනුපයි. දැන් මනුපයි උඩම තියෙන්නේ මොනවද? මනුපයි උඩම තියෙන්නේ අර. දැන් ඊළඟට හැදෙන විඤ්ඤාණයට අරකට ඥාතිත්වයක් තියෙනවනේ. එතකොට අර ටික තමයි දැන් ගන්න බහින්නේ. දැස්සක මම මොකද වෙන්නේ? ආපහු සැනේ හොඳ එකක් කියනවා ඉස්සරහට. ওই විදිහට සමහර වෙලාවට ඔබට කේන්තියක් ගහම ඒ විනාඩි 5ක් 10ක් කේන්තිය තියෙන්න පුළුවන්. හිතන්න කොච්චර නම් උපාදාන වෙනවද කියලා. කොච්චර නම් ඥාති සකස් වෙනවද කියලා, භව සකස් වෙනවද කියලා. ඒ ඒ මොහොතේ. මේ අසකන නාසයේ දිව ශරීරයේ මන කියන ඔය හැය. පාවිච්චි කරගෙන පාවිච්චි කරගෙන කරන්නේ ඔන්න ඔය ටික උපාදාන කරගන්න වැඩේ. ඉතින් මේවා හොඳට මනාවකට දකින්න. ජීවත් වෙනවා කියලා වෙන දෙයක් කරන්නේ නැහැ. ඔය රස්සාව කරනවා කියන්නේ ජීවත් වෙනවට නෙමෙයි. ජීවත් වෙන්නේ ඇහෙන් රූප බලන්න, කනෙන් ශබ්ද අහන්න, ඔය ඔක්කොම කරන්නේ වෙන මොකටවත් නෙමෙයි. දැනගන්න හොඳට. අද ඔබ ඔය මන මේ මේ මේ දේශන අහන්න වෙනුනේ මේ නැති බොහොම ලස්සනට ඔවා කියලා දීලා තියෙනවා. මේ මන ඔබට කරලා තියෙන විකාරේ දැක්කොත් ඔබට අරහත් වෙනවත් උනාම තේරෙයි. ඔබව අවුරුදු දෙකක් විතර වීඩියෝ කරලා ඔක්කොම ටේප්ස් හදලා ඔබ අරහත් වෙන්න පත් වුණාට පස්සේ බලන්න කිව්වොත් එහෙම. ඒ අරහතුන් වහන්සේට තේරෙයි. හත් දෙයියනේ මේ මන කරලා තියෙන හරියක්. ඇයි? උදේම යවනවා රස්සාවට නැගිටවට. ඒ යන ගමන් මොනවා හරි දැනගන්න ඕනේ, අඳුර ගන්න ඕනේ. ඒක නිසා මොකද කරන්නේ? සංකාර හද හද කය හසුරවනවා. දැන් එකපාරට අර පැත්තෙන් සද්දයක් ආවත් එහෙම මොකද වෙන්නේ? දැන් කාමරේ කොහෙන් හරි සද්දයක් එනවා. ආපු ගමන් දැන් මොකක්ද වෙන්නේ? මොකද්ද කියලා දැනගන්න ඕනේ, අඳුනගන්න. වීදුරුවක් බිඳින සද්දයක් වගේ ආවොත් අර කලින් දැනගත් අඳුනගත්ත ඒකේ පොඩි chance එකක් ගන්නවා. එතන මොකද වෙනවද? වීදුරුවක් බිඳිනවා. ඒ මත්තම දැනගත්තා. දැන් එහෙම නෙමෙයි සද්දයක් ආවා. දැන් මොකද වෙන්නේ? දැන් ඕනේ මොකද්ද කියලා බලන්න. දැන් මොකද්ද කියලා බලන්න පුළුවන්ද මනට ගිහිල්ලා? දැන් ඒක නිසා මන මොකද කරන්නේ? කාය සංකාර වඩවනවා. ඔන්න බලන්න මේකදී මේ අවිද්‍යාවෙන් තණ්හාවෙන් ජීවත් වෙන මනුස්සයා විඳින දුක. මේ සද්දයක් ආවේ. මොකද කරන්නේ? ඔන්න කාය සංකාරයක් වඩවලා නැග්ගා අයොල. දැන් කකුලක් ඉස්සුවා තිබ්බා, අනිත් කෙක ඉස්සුවා තිබ්බා. ඕම කර කර ඕම කර කර දැන් මේ අරයි යනවා. මොකටද මේ අරයි යන්නේ? අරක දැනගන්න මොකද්ද ඒ උනේ? ඈ? දරුවා හැම නම් මොකද වෙන්නේ? ඇයි තව සංයෝජනයක් තියෙනවනේ දරුවානේ? ඈ? අනේ ඒකට මොනවා වුණාද? දැන් මොකද කරන්නේ? නිකන් ඇවිදින්නේ නැහැ. දැන් දුවන. ඒ මට්ටමට දැන් යනවානේ. මේ මන අරයි යන්නේ මොකද උනේ කියලා බලන්න. ඊළ බලන්න. දැන් ඔබ බලනද? දැන් එහෙම කියලා ඔන්න ඔළුව හරවනවා. මේක තනි මේක මේක අවබෝධ වෙලා මේ මහාන කමඩන පිරිසුකුත් ඉන්නේ. මේ මොන කුණක්ද මේ කලේ කියලා මෙච්චර කල්. බෙල්ජියම් වලේ මාත්මෙක් ඉන්නවා මේකම කියලා. මේක අහපු දවසේ අදිස්ථාන කරලා මම පැවිදිනවා කියන මේ මනත් එක්ක නම් කරන්න බෑ මේ වැඩේ. තන්නේ කරම මහ මුලාවක් කරන්නේ. ඒක දැනගන්න අඳුනගන්න අර මේක උඩ නැගලා යනවා. මේ කය කියන්නේ තනිකර අර වාහනේ. රොබෝ වගේ අරගෙන යනවා. කාය සංකාර වඩ ඒක අරගෙන යනවා. කාය සංකාර වැඩිනකොට මේ විඤ්ඤාණ හරහා මේ ශක්තිය නිපදවල මේ කය අරගෙන යනවා. එහෙම ඒක විස්තර කරලා තියෙනවා මේක එහා බැකෝ යන්ත්‍රයක් වැඩ කරන හැටියට මේක වැඩ කරනවා කියන්නේ. ඔන්න ගිහිලි වෙරලා ඔළුව හැරෙව්වා. හරල ඔන්න ඇහැයි රූපයයි ගැට්ටුවා. දැන් අර මොනහරි බිම් හැලලා දිනන නම් ගැට්ටුවා. දැන් මොකද වෙන්නේ? ටග් ගාලා දැන් ඒ හරහා දැනගත්ත අඳුනගත්ත ඒ ටික කළා. ඊට පස්සේ සුවඳක් එහෙම ගන්න තියෙනවා නම් එතන. පර්ෆියුම් බෝතලයක් එහෙම ඇහැලා නම් එහෙම මොකද කරන්නේ? බැලුවා. මේකෙන් දැනගන්න අඳුනගන්න ටික ඒකත් අඳුනගත්තා. ඔය ටික අඳුනගෙන හිමීට දැන් මොකද කරන්නේ? ආපහු හැරිලා ආයි කඳ අරගෙන එනවා මෙතන. ඇවිදින ඉවරලා ආයි ඉඳ ගන්න. දැන් ඉඳ ගන්න ගමන් මෙහෙ බලනවා. ඒක දැනගත්ත අඳුනගත්තා. මෙහෙ බලනවා. ඒක දැනගත්ත අඳුනගත්තා. සද්දයක් ඇහුණොත් දැනගත්ත අඳුනගත්තා. මම විනි ලැජ්ජ නැති වැඩක් නේද මේ ජීවත් වෙන වගේ. මම හිතර බලන්න මේ මොකද්ද කියලා මේ ජීවිතේ. මොකද්ද මේ තියෙන අර්ථය කියලා බලන්න ජීවත් වෙන වගේ නේ. දැන් ඉතින් මෙහෙ තියෙනවානේ හොඳ රස කෑම. ඒව ගන්න. දැන් කොහොමද ඒකේ රසව දැනගන්නේ අඳුනගන්නේ? ඊට පස්සේ දානවා මොකද්ද? ඵලයේ රසාවට. සල්ලි ටිකක් හොයන. මොකටද? මොකටද මේ සල්ලි හොයන්නේ? අර රස කෑම දැනගන්න අඳුනගන්න. ඒක කොහොමද? කිමුද දිව දැනගන්නවා. මට කියන්නේ මේ දිවේ කොටස් හතරක ඉන්නේ ඔය දෙනා දැනෙන්නේ. පෙන්ග්‍රහ දැනෙනවා, තිත්ත දැනෙනවා, ඇඹුල දැනෙනවා, ලුණු දැනෙනවා. ඔය ටිකනේ තියෙන්නේ. පීස රස කොහෙද දැනෙන්නේ? නේ පීස රස කියන්නේ සංයෝජනයන්නේ. අර රස හතර දැනුණාට පස්සේ ඒක එකතු කරලා හදාගත්ත සංයෝජනේ තමයි පීස රස. ඕන්න පීස කාල නැති ළමයෙක් ඉන්නවොන ඒ ළමයා ඉස්සරහා කියන්න පීස තුමු රහයි. කියලා වැඩක් නැහැ. කියලා අපේව පොල් රොටියක් දෙන්න ගන්න. උකන. අර ඔක්කොම දාලා දුන්නා නම් ඒ ඉතුරු ටික ඔක්කොම මන හදා ගන්න. නහය වහලා කාලා බලන රහ දැනනවාද කියන්නේ? නහය හොඳටම બ્લોක් වෙලාවට ඔබ කියනවා නේද මේ කෑමල රහක් මට දැනෙන්නේ නහය හොඳටම બ્લોක් වෙලා කියලා. අද ගෙදර ගිහිල්ලා මං කියපේ කරලා බලන්න. තදට නහය වහගන්න. තදට නහය වහගෙන මොනව හරි කන්න රස දැනෙයිද බලන්න. දිවතර රස හතර දැනෙනවා. නමුත් ඊට වඩා තව මේ කට උඩින් නහය දාලා තින්නේ ඇයි? මේ රස දෙගුණ තෙගුණ කරන්න හොලව මේ සුවඳට. මේ සුවඳිනුත් ගිහිල්ලා මොකද කරන්නේ? අර සංයෝජනේ හදන්න උදව් කරනවා. ඒ ඔක්කොම උදව් කරලා ඉවර වෙලා ඒක තමයි මේ දැනගන්න යඳුන ගන්නේ මෙයා. මම මේ කියනවට තද්දට නහය වහගෙන මේ මොනව හරි කාලා බලන්න. රසත් දැනෙනවද කියේ? රස දැනෙන එක හරි අඩුයි. පුදුම ප්‍රෝඩාවක් මේ යන්නේ. ඉතින් ජීවත් වෙනවද අපි? තනි කර සංකාර. මේ සංකාර වලින් හැදිලා එන මේ සංයෝජන තමයි තනි කර අපි ජීවත් කරවන්නේ. ඇයි දැන් අපි මැරෙන්නේ නැත්තේ? රහතන් වහන්සේ ඕන වෙලාවක රෙඩි මැරෙන්නේ. ඇයි අපි රෙඩි නැත්තේ මැරෙන්නේ? මේ අපි රෙඩි නෑ මැරෙන්නේ. ඇයි? ඈ සංයෝජනයන්ට වහල් වෙලා ඉන්නේ. මේ සංයෝජනේ ඕනේ තව දැනගන්න අඳුනගන්න ඒවා තියෙන ඕනේ තමයි. හද දැනගත්තයි අඳුනගත්තයි. හැබැයි රහතන් වහන්සේට සංයෝජනියු නැහැ. සංයෝජනිය හැදෙන්නේ නැහැ. උන්වහන්සේට ඇතිදේ ඇති හැටියෙන් පේනවා. එහෙනම් උන්වහන්සේට කිසි අවශ්‍යතාවයක් නැහැ. අරේ සද්දයක් එනවා. උන්වහන්සේට කිසි අවශ්‍යතාවයක් නැහැ. ඒක ඉන්න බලන්න. මන හික්මනවා කියන්නේ ඔන්න ඕක. මේ මන හික්මෙව්වට පස්සේ උන්වහන්සේට කිසි අවශ්‍යතාවයක් නැහැ. ඒක බලන්න. අවගාර කියන අන්න ඔයාගේ යාළුවෙක් ඇවිල්ලා එහාට. ඒ කියනකොටම මන සංයෝජනේ හදලා ඉවරයි. අන්න ඔයාව හම්බෙන්න මේ පුතේ ඔයාව හම්බෙන්න කෙල්ලෙක් ඇවිල්ලා. කියනකොට මොකද වෙන්නේ? සංයෝජනේ හදාගෙන. ඊළ බැලින්න නා ඒ හදාගත්ත එක නෙමෙයි. ගන්න. දැන් අපේ ක්‍රමෙන් ගානනේ එක පාට. ඒ අර සියුම් ගැටීම තමයි ඒ අර ගාන යන්නේ. ඒ කියන්නේ මේ දැන් සංයෝජනේ හදාගත්තා මේක නෙමෙයි. වචනේ දුන්න නම් ඇති. ටංගල් හදා ගන්න. මේ මෙන්න මේ ක්‍රමවේදේ හරි බයවෙයි. මේ මේ ක්‍රමවේදේ තුල මේකට අහුවෙලා අපි සාධක කරසත්. ඔය සංවේදනයට අහුවෙලා. සාත්‍රුන් වහන්සේ ඕකට කිව්ව පොඩි වැඩක් කරන්නේ. පිරිසිඳ බලගන්න කියලා. පිරිසිඳ. පිරිසිඳ කියලා කිව්වේ මොකක්ද? පරිඤ්ඤයන්ද කියලා කියන්නේ පිරිසිඳ කියන්නේ. පිරිසිඳ කියලා කියෙ මොකද්ද? පිරිය සිඳලා දැනගන්න. පිරිය කියලා කියන්නේ කැමැත්ත. අයි කැමැත්ත සිඳලා බලන්න කිව්ව මේකදී. කැමැත්ත තමයි අර හැදිලෙන සංයෝජනේ. සංයෝජනේට වහල් වෙලා බැලුවොත් ඇත්ත වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ උඩින් තියෙන ඔකේ විතරයි. අන්න හතුරු නැති කිව්ව පිරිය සිඳලා බලන්න. ඔය ඕකේ අර කැමැත්තක් වගේ එකක් කියනවා. අන්න ඒක නැති කරලා බලන්න. ඇත්ත වෙයි අන්න එතකොට. එතකොට නම් ගේන්නේ හිතේ ඉඳගෙන. එතකොට ගේන්නේ කවදද? මම කියන්න ඔබට හොඳ කතාවක්. ඔබට දැනී ආසාවක් තියෙන කතාවක්. ඔබ යනවා ගෙදරකට. ගිහලා කියනවා මට ආසාවක් තමයි ඉන්න ඕනේ. ඒ තාත්තා කියනවා හරි පුතා. ඉන්නකො මම දුවෙක් හදලා දෙන්න ටංක අල්ලගන්න. අලුත් හංකඩයක් ගන්නවා. හංකඩේ අරගෙන ඒ හංකඩේට යට නැගිලා බස්සනවා. බස්සල මස් ටික පොරවල ඊට පස්සේ ඒ ආදාන බඩවැල් අරම මේ ඔක්කොම දැන් මේ ඔබ ඉස්සරහම දානවා මේ ඔක්කොම දාලා වහුබර සෙට් කරලා ඔක්කොම කරලා ලේ වාදී දෙක තුනක් දාලා හැරෝ වාදී දාලා කක්ක පොඩ්ඩ මුත් දාලා චූ පොඩ්ඩ මුත් දාලා ඒ ආදාන තැන්වලට ඒ හැර ඔක්කොම දාලා ඉවරලා ඇහිලි දෙකත් හයි කරලා ඔක්කොම කරලා මහලා දැන් මහුම් පාරක්වත් පේන්නේ නැහැ ඉන්ද්‍රජාලියෙක් වගේ ලස්සන නිර්මාණයක් හදලා දෙනවා මෙන්න පුතා වයියන්න ඔබ අරන් එයි ඇයි ඔබ අරන් ඉන්නේ පණක් දීලා මේ ඇවිදිනවා අරන් එයිද ඇයි අරන් එන්නේ නැත්තේ පියා පිරිය සිඳලා දැක්කා ඔක්කොම හැදිලා තියෙන කොට නෙමෙයි හදන විදිය දැක්කා ඒ දැකපු ගමන් මොකද වෙන්නේ දැන් තවදුරටත් සංයෝජන හදන්න බෑනේ ඇයි ඇත්ත දැකලා දැන් ඔය ගෑණි වෙන අනිත් ගෑණුගේ මේ ගෑණියෝ කියන්නේ නැහැ ඒක තමයි මොකද කරන්නේ ඒ මොහේ කොච්චරද කියනවනේ ඒ වෙලාවට හිතා ගන්නවා ආ මේ මැදලා තියෙන්නේ මේ ගෑණි විතර අනින් ගෑම එහෙම නෙමෙයි ඔන්න හිතා ගන්න ඒක අර කෙහෙල් කඳ පතුරු ගන්නවා කිය මේකයි ආ මේකේ තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ අරගේ මේ ප්‍රශ්නේ නෝ යථාර්ථේ නම් ඔන්න ඕකයි ඔය පිරිය සිඳලා බලන්න මේක දිහා පිරිය සිඳලා බලනකොට අර නැගිලා එන සංයෝජනයේ ඇතුලෙන් තියෙන එක තේරෙන්න ගන්න එතකොට කවර කවදාකවත් ඒවට ඇලෙන්නේ නැහැ. හැබැයි සංයෝජනේ හැදුනොත් නම් නෑ. සංයෝජනේ හැදුනොත් ඒකට ඇලෙනවම තමයි. සංයෝජනයක් හැදුනේ ඇලෙන්නේ නැතුව ඉන්න විදිහක් නෑ. ඇයි? හදන්නේ මොකක්ද? තමන් කැමතිද? අර උපාදාන වෙච්චේ දැන් හදන්න. ඕල්රෙඩි උපාදාන කරලා තියෙන උපාදාන නැති කරලා නෑ ඒවත්. උපාදාන කරප එකක් නැවතු උපාදාන වීම කියන්නේ මොකක්ද? ඒක ප්‍රත්‍යක්ෂවම සිදු වෙන දෙයක්. ඒනම් සංයෝජනයක් හැදුනා නම් ඒකට නැවතු උපාදාන වීම නවත්තන්න බෑ. ඒකයි බුදුහාඳුරගේ මේ සංයෝජනයක් හැදෙනකොට සංයෝජනයක් හැදිලා තිනනනම් ඒක වහ නවත්ත ගන්න. නොහැදිච්ච සංයෝජන තිනනනම් හැදෙන්නේ නැතු ඉන්නවම බල ගන්න. අභ්‍යන්තර ආයතන බාහිර ආයතන හැම එකක්ම ওই විදිහට සංයෝජන හැදෙනවා. ඔන්න ඒ සංයෝජනේ තමයි අපි දැනගන්නේ අඳුරගන්නේ. ඒ තුලින් තමයි අපි විඳින්නේ කරන්නේ. හැම තිස්සෙම. කාවරි අත ගන්න ආදීකුටිනි අත ගන්න මොකද්ද හංකඩය. ගේනවා දෙනවා හංකඩය. කාතක ගහිතා. මොදිරියෙන් හොඳ අලුත් හංකඩයක් ගේනවා දෙනවා අත ගගා ඉන්න කියලා. ආපුදේ මයින් මම මේ කෙල්ලෙක් ගහන කඩේ අත ගහගෙන අත ගහයි. දොස්තරලා තමන්ගේ බිරිඳ අල්ලන්නේ ග්ලව්ස් දාලා. ඒ වුණාට අසනීපයක් කියලා කිව්වොත් මොකද කරන්නේ? අසනීපයක් කියලා එන මේ කාන්තාවක් එහෙම ආවොත් මොකද කරන්නේ? එතකොට දානවා මොනවද? ග්ලව්ස්. ඇයි? රස්සාවෙ ගන්න වෙලාව ගොඩක් දොඩට ඉන්නේ සිහියේ. ඒක නිසා දානවා මොකද? මේක මොනවද තියෙනවද මේ විසබීර හයක් මේ තියෙන්නේ හැබැයි තියෙන්නේ නැති වෙලා කාන්තාවක් එමාව ගෞද්දාලේ මල්ලයි තේරුම් ගන්න මේ දේවල් එතකොට නේ එතන සිහියෙන් නෙමෙයි ඉන්නේ ඇයි සංයෝජනයක් ඇවිල්ලා තියෙන්නේ සංයෝජනේ තමයි විනාශ කරනවට තක් ගන්නවා ඔය එක එක උදාහරණ මම පෙන්නන්නේ දෙන්නේ වෙන දේ සංගාල සංයෝජනයක් හැදෙනවා සංයෝජනයක් හැදෙනවා කියන්නේ ඒකට ඇලෙනවා ඒක නවත්තන්න බෑ දැන් ඔබගේ දරුවන්ට දාලා බලන්න ඕනේ දරුවන්ට දෙල්ලම් බඩුවා සංයෝජනයක් හැදුනනම් ඔබට නවත්තලා හමාරයි. අඬලා වැළපිලා කොහොම හරි පොලේ ගැහිලා ගැහිලා ගැහිලා කොහොම හරි ඉල්ලනවායි. සංයෝජනයක් හැදෙලිවරයි. අරන් දීලා පැයක් සෙල්ලම් කරයි ඔන්න. කාර් එක කඩේ තියනවා දැක්කේ වෙලේ ඉඳලා මොකද වෙන්නේ? ඕක අරන් දෙන්න කියලා නැහිනවා. ඇයි ඒ? ඒක තුල යම් ප්‍රමාණයක සංයෝජනයක් හටගන්නවා. ජීවිතේට කාර් එකක් දැකලා නැත්තම් කාර් එක කිල්ලයි. නෑ කොහේ හරි මේක කාර් දැකලා තියෙනවා. මේ කට්ටිය දොර දෙන්නේ දැකලා මම බලා ඕක දැම් අර පොඩියෙන් ඉඳලා නෑ. ඒ වෙලාවේ දැනගත් අඳුනගත්තේ ඔක්කොම මක් වෙනවා. අර ඔයා බහැලා තියෙනවා. අන්න ඒ දාතිය කාර් එකක් දැක ගම දැන් සංයෝජනයක් හටගෙන තියෙනවා. දැන් මොකද කරන්නේ? ඒක මත් වෙන්නේ ඒක ඉල්ලලාද? අරන් දීලා ගෙදර ගෙනාපු ගමන් දෙපාරයි එළෙවේ උඩින් ඉඳලා අතහැරියා කාර් එක කුණු. ආයි ඕන්නේ උට කාර් එක. අර සංයෝජනේ හැදිච්ච වෙලාවේ නම් කාර් එක ඕනේ. හැමතැනම ඔබ තමයි දෙන්නේ. ජීවිතේ ඕනම දෙයකට දාගන්න. මට කියන්න පුළුවන් දේවල් තියෙනවා, කියන්න බැරි දේවල් තියෙනවා. ඒ කියන්න බැරි දේවල් ටික ඒ අවස්ථාවට අනුව හිතාගන්න. තනිකරම තියෙන්නේ මොකද්ද? සංයෝජනයක් හඳුනන මෙලෝඩියක් මතකද? මෙලෝඩියක් තේින්නේ නැහැ. වැඩකාරීද වැඩකාරයද ඒ වෙන්නේ. තිරිසන් සතාවද ඒ වෙන්නේ. සංයෝජනයක් හදිච්ච වෙනවා. මේ හරි බය නැහැ. දෙන්න දිනවද නැද්ද ඔය මොකුත් පේන්නේ. සංයෝජන හදිච්ච වෙලා. එහෙනම් මේ සංයෝජනේ හැදීම සම්බන්ධව හරි භයානක තත්ත්වයක් තියෙනවා. මිනි මරන්න පවා ඒකක් තියෙන. කේන්තියක් කියන්නේ තියම් සංයෝජනයක් හැදෙන. මොකක් හරි එකක් දැකලා ඉන්න සංයෝජනයක් තියෙන. දැන් කෙනෙකුට පුළුවන් යමක් විස්තර කරලා සංයෝජනයක් හදන්න හිතේ. කේලම කියනවා කියන්නේ මොකක්ද? තව කෙනෙක්ගේ හිතේ සංයෝජනයක් හදනවා. දැන් ඒ සංයෝජනේ අනු යන්නේ කොහොමද? මම අද ඕකව පෙති ගහනවා කියලා හිතාගෙන යන්නේ. සංයෝජනයක් හැදෙන. මේ සංයෝජනේ කියන එක හරි බයනකයි. තමන්ව විනාශ කරනවා. බවෙන් බවයට රැයන විතර නෙමෙයි තියෙන බවයත් විනාශ කරනවා. ඉතින් ඒක නැති කර ගන්න නම් කරන් තියෙන හොඳම ක්‍රම මේ තමයි අර උපාදාන නවත්ත ගන්න. උපාදාන නිසා තමයි යෝග වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්නේ රූප උපාදාන, වේදනා සංඥා සංකාර උපාදාන, මේ උපාදානීය මට්ටම නවත්ත ගන්න. ඒක උදහා ඒක තමයි කර්මස්ථානේ ඒවට හැදිලා තියෙන්නේ. සංයුක්තනිකයි තුන්වෙනි පොත වැඩි හරියක් සාතුණාදී දේශනා කරලා තියෙන ඔය ස්කන්ධ පහ ගැන. ඔය ස්කන්ධ පහේ උපාදානය. සූත්‍ර මම හිතන්නේ එක 1000කට කිට්ටු වෙන්නේ නැති. ඔක්කොම තියෙන ස්කන්ධ උපාදානය. ඉතින් මේකෙන් වෙන හානි. තනි කර හානිය. මේ සතර යන්නේ ඔන්න ඕක නිසා. ඔය අවවත් හදලා දෙන්න නිසා. යථාර්ථය දැක ගන්න ආයි සතර යන්නේ දැක ඉතුරු වෙන්නේ නැහැ. දැන් ඕකත් එක්ක තව එකක් ගමුකෝ. දැන් අර අතීත අනාගත වර්තමාන කියන හැදෙන ක්‍රමවේදේ. දැන් රහතන් වහන්සේ වර්තමානයේ ජීවත් වෙනවා කියලා. දැන් මෙහෙම නැහැ ඕක දැන් හරියට පැහැදිලි කරගන්න ඕනේ. රහතන් වහන්සේ වර්තමානයේ විතරයි නම් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අතීතයේ හිතක් උන්වහන්සේට නැහැ. අනාගතයේ සම්බන්ධ හිතකුත් උන්වහන්සේට නැත්තම් උන්වහන්සේ කොහොමද අම්මා කියලා එහෙම අඳුනගන්නේ? දැන් කියනකොට දැන් අතීතයක ගියානේ. උන්වහන්සේ වර්තමානයේ ඉන්නවනะ. බලන්න දැන් තර්ක කරලා බලන්න දැන් ඒකයි මම කියන්නේ දැන් ඔය. කියන ක්‍රමවේදයට අනුව උන්වහන්සේ හැමතිස්සෙම ඉන්නේ වර්තමානයේ නේද? නැර උන්වහන්සේ අඳුර ගන්න පුළුවන් ඉන්නේ එක අංශු මාත්‍රයයි නේද? ඇයි ශනිගේ වර්තමානයේ අතීතයට යනවානේ. එහෙනම් අපි බලන්නනේ මේ ඔය කියන්නේ. ඔය කාලය කියන්නේ මොකක්ද? ඔන්න දැන් මේක හොඳට දැනගන්න. කාලය කියන්නේ මොකක්ද? කල දේට ආලේ කාලය වෙනවා. යමක් කරාම ඒකට ආල වෙනවා නะ. අන්න ඒක තමයි කාල වෙන්නේ. වර්තමානයේ කළ දෙයක ආල වුණාම ඒකමක් වෙනවද? ඒක අතීතයට එකතු වෙනවා අතීත කාල කියලා. එහෙනම් කළ දෙයක ආල කිරීමක් තමයි මෙතන තියෙන්නේ. කළ දෙයක ආල කිරීමක් කියුවේ නැවත වාරයක් කිව්වොත් මොකද්ද? උපාදාන කිරීම. කළ දෙය කිව්වේ මොනවද? චක්කායතනෙලොත් මොනවා හරි දෙයක් කරනවා. නේද? ඒ කියන්නේ ඇස සම්බන්ධවත් දෙයක් කෙරෙනවා. රූප මේ ළඟට මොනවාද කන සම්බන්ධවත් මොනවාරි කෙරෙනවා. නාසය සම්බන්ධවත් මොනවාරි කෙරෙනවා. ඔය හැම ආකාරයකම මොනවාරි කෙරෙන වැඩ පිළිවෙලක් තමයි තියෙන්නේ. ඔය කරන හැම දෙයකම ආලේ කරපු ගමන් මොකද වෙන්නේ? මේ පුද්ගලයාට කාල හැදෙනවා. කළ දෙයට ආල කරපු නිසා කාල හැදෙනවා. අපිට තියෙනවා අතීත කාල, අනාගත කාල, වර්තමාන කාල කියලා තුනක්. ඒකට හේතුව තමයි වර්තමානයේදී සිද්ධ වෙන දේට ආල කළාම ඒක ගියා අතීතෙට. දැන් අතීතෙන් ඇදලා එනවා හැමතිස්සෙම අපිට දේවල් මොනවා හදන්නද? සංයෝජන හදන්න. එතකොට අතීතයෙන් ඇදිලා අනාගතයට එනවා මොනවා හදන්නද? සංයෝජන හදන්න. පටිච්ච සමුප්පාද චක්‍රයේ වෙනතන මම කියන්න. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං. ඔන්නාව අතීතයෙන් කොහටද? අනාගතයට. දැන් ඕකේ සම්පූර්ණයෙන් මොනවද තියෙන්නේ? අනාගතයට ආපුව නේද අතීතේ? අතීතේ කරගත්ත උපාදාන නේද දැන් මේ නාම රූප කියලා දැන් මෙතන තියෙන්නේ? මෙන්න කොහෙන්වත් ආපුව නැහැනේ. අතීතේ උපාදාන කරගත්තුව තමයි මෙතන නාම රූප කියලා එන්නේ. අන්න දැක්කද අනාගත නාම රූපයක් හැදුණා. ඒ කියන්නේ අනාගත කාලයක් හැදුණා දැන් මෙයාට. ඒක විවහල් කරගෙන දැන් ඔන්න වර්තමානයක් හැදෙනවා. අර දැනගන්න අඳුනගන්න වෙලාව මොකද? දැනගන්න අඳුනගන්න සහ තණ්හා ඇති කරගන්න මේ එන්නේ වෙලාව තමයි මොකද්ද? වර්තමාන කාලය. ඒක කරගත්ත ගමන් ආයමක් වෙනවා. ඒක අතීතයට යනවා. අතීතයේ දැන් කොහෙද යන්නේ? අතීතයේ ගිහිල්ලා අතනින් වර්තමාන ආය අනාගතයට හැරෙනවා. ඔන්න ඔය කාලත්‍රයේ සැරිසරනවා අපි. රහතන් වහන්සේට එනන් දැන් කියන්නේ මොන කාලෙ විතරද තියෙන්නේ? දැන් රහතන් වහන්සේට ඔය කාල තුනේ මොන කාලෙ විතරද තියෙන්නේ? විඥාන පත්‍ය නාම රූපන් තියෙනවද? එහෙනම් අනාගතයක් නැහැ නේද රහතන් වහන්සේ? අනාගත කාලයක් නැහැ. ඒකෙන් කියන්නේ උන්වහන්සේ මේ උන්වහන්සේ ජීවත් වෙන්නේ නැහැ කියන එකද? නෑ අන්න ඒකයි. බුදුහාමුදුරුවෝ කාලයක් ගැන කිව්වට පස්සේ ඕක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ අපි. මේ කියන්නේ මේ අපි කතා කරන කාලද? මේ හෙට, ඊයේ, ඒකද? එහෙම නැත්නම් මේ උපාදානයන්ගේ සම්බන්ධ දෙයක්ද කියලා. ඒ මොහොත ගැන එහෙම කතා කළොත් රහතන් වහන්සේ වෙන කිසිම දෙයක් අඳුනගන්න වෙන්නේ නැහැ. මොකද මොහොතෙන් හඳුනගන්නේ නිල් පාට පොඩ්ඩක් විතරයි. එහෙනම් උන්වහන්සේ රහතන් වහන්සේ උපාදානයේ මේ රූපේ පේනවා. ඔව් පේනවා නිල් පාට ඩොට් එක. එහෙම වුණොත් එහෙම පිස්සුවක් වගේ හැදෙන්නේ. නිල් පාට ඩොට් එකක් විතරයි නම් පේන්නේ රූපෙක. නේද? වර්තමානයේද? ඒ හිතමනේ. ඉතින් ඒ හිතනේ එහෙනම් පේන්නේ හැම තිස්සෙම. නෑ උන්වහන්සේත් හදලා ගන්නවා. එහෙනම් දැන් මේක පොඩ්ඩක් සියුම් තැනක්. ඒ සියුම් තැන හොඳ ආකාරව තේරුම් ගන්න. එහෙනම් මේ කාල කියලා කියනකොට කළ දෙයට ආල වුණොත් තමයි පින්වතුනි කාල හැදෙන්නේ. නැත්තම් කාල හැදෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේ කළ දෙයට ආල කරනවද? කළ දෙයට ආල හේවත් මේ ඔය එන වඩ උපාදාන කරනවද? නැහැ. එහෙනම් උන්වහන්සේ අතීත කාලයක් හැදෙනවද? නැහැ. උන්වහන්සේ එන අනාගත කාලයක් හැදෙනවද? ඒත් නැහැ. මොකද අතීතේ හැදිච්චේව තමයි ආපහු යන්නේ කොහෙද? අනාගතේට. අනාගතේ හදලා දෙන්න. අනාගතේ සංයෝජන ඔක්කොම හදන්නේ යා. එහෙනම් අතීතෙත් නැහැ අනාගතෙත් නැහැ. එහෙනම් කොතන විතරද ඉන්නේ? වර්තමානයේ ඉන්නේ. හැබැයි ඒකට වර්තමාන කාල කියන්නේ නැහැ. මොකද කළ දෙයට ආල කරන්නේ නැහැ උන්වහන්සේ. කළ දෙයට ආල කළොත් තමයි ওই ප්‍රශ්නේ ඉන්නේ. එහෙනම් අපිට තියෙනවා තුන් කාලයක්. හැබැයි මේ කියන්නේ මේ හෙට ඊයේ මේ පෙරේදා ඒ කතන්දර නෙමෙයි. හෙට අද ඊයේ කියන කතන්දර එහෙම නෙමෙයි මේ කියන්නේ. මේ මේ ලෝකේ තියෙන කාල සම්බන්ධයක් නෙමෙයි මෙතන කතා කරන්නේ. ඒකයි ගොඩක් අය පටලගන්නේ මේක ලෝකේ තියෙන කාලත් එක්ක සම්බන්ධ කරගෙන. ලෝකේ තියෙන කාලයක් ගැන නෙමෙයි කියන්නේ. මෙතන කියන්නේ මොකද්ද? රහතන් වහන්සේ කළ දෙයට ආල කරන්නේ නැහැ. කළ දෙයට ආල කරන්නේ නැති නිසා ඒක අතීතයට යන්නේ නැහැ. අතීතයට යන්නේ නැති එකක් වර්තමානයේ මේ අනාගතයට එන්නේ නැහැ. එහෙනම් අතීතෙකුත් නැහැ උන්වහන්සේට අනාගතයකුත් නැහැ. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං නැහැ. උපාදාන පත්‍ය මේ මොකද මේ තණ්හා පත්‍ය උපාදානං කියන එතන නාම රූප උපාදානයක් නැහැ. එහෙනම් අතීතෙත් නැහැ අනාගතෙත් නැහැ. මොකද තියෙන්නේ? වර්තමානයේ විතරයි. දැන් හොඳට තේරෙන්නද ඔය කියන කතාව? එහෙනම් ඔතන ශුන්‍යතාව දකින්නවත් ඔය මොකුත් නැහැ නේ. කළ දේට ආලගන්න එක නැවැත්තුවා නම් මොකද වෙන්නේ? අරහතුන් වහන්සේ තමයි. ඔය අරහතුන් වහන්සේට එන්නේ එක එක ආකාරයේ නිරුත්. කළ දේට ආලගන්න එක නවත්තන්න. කෑදේ දරාගන්න එක නවත්තන්න. කෑදරය කියන්නේ කොහොමද? කෑදේ දරාගත්ත එක. ඌ තමයි කෑදරය. එතන ඒකට තව නම් ගැඹුරු නිරුක්තියක් දෙන්නම්. ඒකයි කියන්නේ මේ නිරුක්ති පත මේවා. ධර්මාභෝධයෙන් යනකොට ඔබටත් මේවා වැදගත් නේ. මේ මහා අමුතු දේවල් නෙමෙයි. මේ චිත්තේ චිත්ත ස්වභාවය පිරිසිදු වෙන දැරිලා ඉන්නේ නේද? දැන් කෑදේ දරා ගන්නවා කිව්වම මොනවද? කන්න පුළුවන් කොහෙන්ද? ඇහෙනුත් කනවා. කනෙනුත් කනවා. ඇහෙන් කන්නේ මොනවද? රූප. කනෙන් කනවා ශබ්ද. එහෙනම් ඔය කන එක දරාගත්තොත් මොකද වෙන්නේ? ඌ කෑදරයා. කෑදේ දරාගත්තා. කෑදේ දරාගත්ත එකට අතීතයක් තියෙනවා. අතීතයක් තියෙන කාට කෙලීම එතනින් පාස් කරනවා අනාගතේ. දැන් සංයෝජන හදාගෙන දෙනවා එතන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වාරගෙන වර්තමානයේ. එහෙනම් උට ඔය තුන් කාලත්‍රයේ මේකට තියෙනවා. රහතන් වහන්සේට තියෙන මොකද්ද? රූපයක් තියෙනවා. ඒ රූපේ ඇත්ත ඇති හැටියෙන් දැනගත්තා. උන්වහන්සේ එතනින් උන්වහන්සේ රූප කනවා. නැද්ද? උන්වහන්සේගේ ඇහැට රූප කන්නේ නැද්ද? කනවා. හැබැයි උන්වහන්සේ නොකරන්නේ මොකද්ද? කෑදේ දරන. උන්වහන්සේ රූප කනවා නමුත් කරන්නේ නැති දේ තමයි කෑදේ දරා ගන්න එකයි උන්වහන්සේ කරන්නේ. කෑදේ දරාගත්තොත් තමයි කාලත්‍රයට වෙන්නේ. නැත්තම් වර්තමාන විතරයි. ඔන්න ඔය ආකාරයට හිතා ගන්න රහතන් වහන්සේ වර්තමානයේ තුල ජීවත් වෙනවා. නැතුව හිතන්න එපා. දැන් ඔය සමහර උපාසකම්මල කියනවා. අපි වුණු කරනවානේ මේ අතීතයේ ගෙවිලා ඉවරයි. ඒකෙන් වැඩක් නැහැ. අනාගතේ තාම වෙලා නැහැ. වර්තමානයේ ඉන්නයි ඕනේ. අපි ඒකට තමයි ප්‍රැක්ටිස් කරන්න කියලා. දැන් මට හිතාගන්න බැහැ අතීතයේ ගෙවිලා ඉවරයි. ඒක ගැන හිතන්න. ඒක කරන්න පුළුවන් දේවල්. ඒ ඕල්රෙඩි කරපුවා නේද? ඒ වෙලාවේ උපාදාන කරගත්ත එක ගියානේ. දැන් ආයි අලුතෙන් උපාදාන කරන්න ඕනේ. ඒක කළා ඉවරයි. කළා ප්‍රොඩක්ෂන් එක දීලා ඉවරයි කරන්නද? අනාගතේට. ඒ වෙලාවේ හදමු ප්‍රොඩක්ෂන් එක අනාගතේට යවලත් ඉවරයි. තව මොනවද හොයන්නේ? ඉතින් මට කියන්නේ තමයි මට ධර්ම ඥානියෙන් නැද්ද දන්නේ? AI කියන එක අවබෝධ කරන්නේ. ඒ කියනකොට මට තේරෙනවා මේ මොකක්ද මන්ද මේ කියන්නේ කියලා. මේ පැහැදිලි ක්‍රමවේදයක් තියෙනවා හැබැයි. කෑදේ දරාගන්න තියෙන්නේ. මං කැට තියෙනවා රහත් වෙනපත් වෙනවා කියලා. රහතන් වහන්සේ කනවා විතරයි දරන්නේ. ඔබත් කාලෙ විතරක් ඉන්න බලන්න දරන්නේ නැතුව ඒක ආවෝ. ඉතින් ඔය අතීතය අමතක කරන්න හොඳ මොද මොකද මේ තමයි හොඳ පොළු පාරක් අහගෙන ගලුවේ. දැන් අතීතය. එතකොටත් හරිද? හොඳ පොළු පාරක් ගලුවට ගහගත්තාම අතීතය මතක නැහැ. හැබැයි තේරෙන ඊළඟ තප්පරේ යනකොට මේ තප්පරේ මොකද? අපි එහෙනම් දැන් තප්පරයට එක ගානේ මොකක් කරන්න ඕනේ? ඔබට නම් මම කියන්නේ නැහැ. එහෙනම් දැන් ඊළඟ තප්පරේ යනකොට මේ තප්පරේ අතීතේ නේද? එහෙනම් ඒකත් අමතක කරන්න එපා එහෙනම් ඔය කියන විදිහට. මම කියන්නේ නැහැ හාමුදුරුවෝ මේවා කියනවා ඇති කියලා. ඉතින් මේ අය වැරදියට තේරුම් ගන්න ඇති කියලා මම හිතා ගන්නවා. උත්තමින්ම නිකං කරන්න ඕනේ නැහැ නේද? ඉතින් මේ අය මේවා වැරදියට තේරුම් ගන්න ඇති. උපාදානයි බොහොම හොඳ ප්‍රශ්නයක් යන්නේ. අපි මේක කළ අඳුන ගන්න ඕනේ උපාදානය කියන එකයි ආවර්ජනය කියන එකයි. ආවර්ජනය කියලා කියන්නේ අපි කරන දෙයක්. උපාදාන වුණාට පස්සේ සංයෝජනේ හැදෙන්නේ අපි කැමැත්තට අතවැද්දද කියන එක මත නේද? ඒකට අදාළ එක ආපු ගමන් ඒකට අදාළව උපාදාන වෙලා තිබිච්ච එක කල් ගාලා බහ ගන්නවා. ආවර්ජනය කරනවා කියන මතක් කරගන්න. උන්වහන්සේට මේක. අපි මතක් කරන්නේ. ඒ උඹට අර සමන්ව මතකද බං අපි ඉස්කෝලේ යන කාලේ හිටියේ. සමන්නේ දැන් ගන්න බෑ. එතන කියන අර කමල්ගේ මල්ලි බා. කමල්ගේ මල්ලි. අර හරිම ජෝගියේ බං. ආ. ඇයි උපාදාන වෙලා තිබ්බේ කමල් වෙන්නේ? කොයි හරි මතකයේ ටිකක් දැඩිව ඇඳිලා තිබ්බ දනක් තියෙන මොකද්ද? අර චූගී අවස්ථාවේ මොකක් හරි කක්. අන්න ඒක ඇඳිලා ආපුවා මොකද උනේ? අර රැළම ටක් ගන්න මතක් වෙලා ආවා. ඒකට කියන්නේ මොකක්ද? ඒකට කියන්නේ ආවර්ජනය කියලා. උපාදානය කියන්නේ ඊට වඩා මහ බරපතල දෙයක්. උපාදානය කියලා කියන්නේ විඥානයේ හැදෙන වෙලාවේ ඒකේ අර ෆ්‍රීකවන්සි එකට වගේ මේ ෆ්‍රීකවන්සි එක නෙමෙයි මම නිකන් මේ උදාහරණයට කියන්නම්. ඒ ෆ්‍රීකවන්සි එකට ගැළපෙන ෆ්‍රීකවන්සි එකක් හැදෙනවා වගේ මේක හැදිලා එනකොට ඒකට අදාළව අර මල්ලේ ණය එනවා. මතක් කරලා ගන්න ඕනේ නැහැ. මේ කරුණ සකස් වෙනකොටම අරය බහින වටක් ගන්න ඇවිල්ලා. එතන තියෙන්නේ අනන්තර සමනන්තර ප්‍රත්‍ය. අනන්තර සමනන්තර කිව්වහම මේක අහලා තියෙනවනේ අනන්තර සමනන්තර කියන්නේ. සමනන්තරයක් හැදෙන්නම ඕනේ අනන්තරයක් බහින. ඔය කරුණ විපාක පරිසන්දන ක්‍රමයක් උත් තියෙනවා ඒ විදිහට. සමනන්තරයක් හැදුනොත් අනන්තරයේ විද්‍යාමාන වෙනවා. දැන් අපෙන් එක හොඳ ධර්මදාන මහත්මයෙක් අහුව ප්‍රශ්නයක්. ඔය අනෝය අනන්තර කොහෙද තියෙන්නේ කියලා. අනන්තර කියන්නේ හරියට මේ ගින්දර වගේ තමයි. ගින්දර කොහෙද තියෙන්නේ? පූජ්‍යාමා ගිනි කන්දේ ඉඳලා ගිනි එන්නේ දැන් අපිට මේක ගහද්දි. නෑ ගින්දර කොහෙවත් නෑ. කරුණ සකස් වෙනකොට විද්‍යාමාන වෙනවා. කරුණ නැති වුණොත් විද්‍යාමාන වෙන්නේ නෑ. ඒකනේ කියනකම වෙන්නේ. එහෙනම් මේ කරපු පාප විපාක, පුණ්‍ය විපාක සමනන්තරයේ හැදෙනකොට, ඒ කියන්නේ ඒකට බහින්න සුදුසු පරිසරයේ හැදෙනකොට අන්නර කරු විපාකේ විද්‍යාමාන වෙනවා. මේ ටික මම දැන් මේකෙන් පස්සේ කියන්න මේකේ. දැන් මේ ගැඹුරු ගහමන්නේ යන්නේ. ඒ වගේම මේ කර්ම විපාක ගැන මම කියන්න. ඔබ දුවයි මේ ටික ඇහුවා. මේ සසර සාරයි කියලා මේ හිතාගෙන ඉන්නවනේ. මේ විපාක දෙයක් නෙමෙයි. මේකයි මම දවල් කිව්වේ. මේ හැම දෙයක්ම නිසා තමයි මම කියන්නේ මෙතනින් නික්ම යන්න කියලා ඉක්මනට. නයිස් ක්‍රම්මේ කරන්න කියලා ඉක්මනට. මම ඒක දෙන්නම්. එහෙනම් අනන්තරයක් අනන්තරයක් බහින්න නම් සමනන්තරයක් හැදෙන්නේ. පරිසරයක් තිබුණ නැත්නම් ඒකට අදාළ පාප විපාකයක් හෝ පුණ්‍ය විපාකයක් බහින්න බෑ. එහෙනම් දැන් මෙතනදී විඥානය කියලා කියන්නේ සමනන්තරයක්. ඒ විඥානය කියන සමනන්තරයේ හැදෙනකොටම අර උපාදානිත නාම රූප අදාළ නාම රූපෙමක් වෙනවද? tag ගාලා බැහැ ගන්නවා. ඒක මතක් කර කර ඉන්න කාලයක් නෑ. තග්ගල වහ ගන්න මොකද හේතුව? සමනන්තරයේ හැදුණා. පරිසරයේ හැදුණා. ඒකට අදාළ මේක වෙනවා තමයි වෙන්නේ. ඒක උපාදානිත නාම රූප බැඳීමේ ක්‍රමය. රහතන් වහන්සේට එහෙම එකක් නැහැ. රහතන් වහන්සේ මුක්ත කරන්නේ අර අපි ආවර්ජනය කරලා ගන්නේ මතක් කරලා ගන්නවා වගේ. උන්වහන්සේ මතක් කරලා තමයි ගන්නෙ. ඒකට කියනවා නාම ගොත්ත. ඒක නාම රූප නෙමෙයි. ඒකට කියන්නේ මොකද්ද? නාම ගොත්ත. ඔය මලගවල ගහලා තියෙන රූපං ජීරති මජ්ජාන නාම ගොත්තං නදීනති. ඉතින් අද ධර්මයේ දන්න මහා ප්‍රාඥය මොනවද කියන්නේ? රූපේ දිරනවා නාමයේ දිරන්නේ. ඒකින්ද හොඳට ජීවත් වෙන්නා. එතකොට උඹගේ නාම දිරන්නේ. අයියෝ. මොන්න බුද්ධ සාධනෙට ගියේ කල. මේ හිතාගෙන ඉන්නේ අර අර මොකද කියන්නේ රූපේ නාමයේ නොදිරනා කුණු කය දිරනා අරුමේ කිසෝබා සංසාරේ ඉතින් හදනවා අර වගේ මොකක් හරි ආව ඉතින් කවිද කවියක් ලියන එකට ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ ඔය කොහෙන් හරි අහුලගත්ත මුණු ගොඩක්ට මේ මොකක් හරි දාලා සරිගම් පද මිස දාලා ඉවරලා හදලා දුන්නාම හරි ඔය නාම කිව්වම හරියන්නේ නැහැ ඔකට කියන්නේ මොකද්ද නාම ගොත්ත නොදිරනා කුණු කය දිරනා අරුමේ කිසෝබා සංසාරේ කිවන්න තමයි ඔක හරි නාමේ නොදිරනා කියලා කිව්වොත් මිනිස් හිතාගන්නේ මොකද්ද නම ආ ඉස්කෝලේ බින්දිවල් මහත්තයා ගමට හොඳ සේවාවක් කරපු බින්දිවල් මහත්තයා දැන් ඉතින් මැරුණානේ බින්දිවල් මහත්තයාගේ නම ඉතින් තියෙයි දිගට මෙහෙම දෙයක් කළානේ හොඳ මහත්තයනි කියලා නම තියෙන්නේ දිරන්නේ මොකද්ද කය ඒක තමයි ඔය කියන්නේ නමුත් නාමගොත්ත කියන්නේ ඒක නෙමෙයි පින්වතුනි අනාදිමත් සංසාරේ ඉඳලා නාමගොත්ත සියල්ලම තියෙනවා දීපංකර බුදුහාඳුනගේ නෙමෙයි මෙච්චර කල් මේ ලෝකෙට පහළ වෙච්ච හැම බුදුවරයෙක්ගේ නාම ගොත්ත තියෙනවා. ඒ කියන්නේ හැම බුදුවරයෙක්ගේම කියන්නේ හැම කෙනෙක්ගේම. ඒ නාම ගොත්ත පවතින. නාම ගොත්ත කියන ඒවා දිරන්නේ නැහැ. නැත්තම් අපේ බුදුහාමුදුරුව කොහොමද මේ මම මේ දීපංගර බුදුහාමුදුරන්ගේ කාලේ තුමේද තාපද වෙලා ඉන්නවා කියලා කියන්නේ? නාම ගොත්ත හරහා තමයි උන්වහන්සේ යන්නේ. මේ ඒක මේ ස්වභාවික නාම ගොත්ත තියෙනවා. මේ සබා දහමියම නිර්මාණය වෙන්නේ. නාම ගොත්ත. ඒ නාම ගොත්ත හරහා තමයි උන්වහන්සේලා ඒවා මනසට ගෝචර කරගන්නේ කිහිල්ල. ශක්ති විශේෂයක් නෑ. නාම ගොත්තයත් පවතින තැනක් කියන්නේ. ඉතින් පවතිනවා කියලා කියන්න බෑ කොහෙවත් නාම ගොත්ත. අවශ්‍ය වෙලාවට මක්කෙනොත් හේතු සැකසෙනකොට විද්‍යා මාන වෙනවා. නැත්නම් නාම ගොත්ත පවෙහි පවතිනවා කියලාද කියන්නේ? දැන් ඒක මහත්මෙක් මේ දවසක් අහලා තිබ්බා නාම ගොත්ත එතකොට විඥානේද තියෙන්නේ කියලා. එහෙම තියෙන විදියක් නැන්නේ. ඇයි විඥානේට ආවශ්‍යයි කොච්චරද? විඥානයකට ආවශ්‍ය තියෙන්නේ තප්පරකින් ප්‍රොකොටියෙන් පංගුවෙන් එකයි තියෙන්නේ ආවශ්‍යය. එහෙනම් මේ මේසේ මත තියෙන බඩු ඔක්කොම මේ මේසේ ගිනිගත්තොත් එහෙම විනාශ වෙනව නේද? එහෙනම් විඥානයේ මත නම් නාම ගොත්ත තියෙන්නේ. විඥානයේ වෙනසකට ඔක්කොම අක්කේනවද? ඔක්කොම වෙනසෙන්නේ. විඥානයේ මත නෙලී තියෙන්නේ විඥානයේ ඇසුරු කරගෙන තියෙන්නේ. ඇසුරු කරගෙන තියෙනවා කියන එකයි මත තියෙනවා කියන එකයි දෙකක්. විඥානයේ තමයි ගෝචර වෙන්නේ. මනෝ විඥානයේ තමයි ගෝචර වෙන්නේ නාම ගොත්ත. අපි මතක සටහන් කියලා කියවල ඇත්තට නාම ගොත්ත වල තව නමක් කියනවා මොකද්ද? මෘතකය. මෘතකය කියන එකට අපි අද කියන වචනේ මොකද්ද? මතකය. මෘතකය කියලා කියන්නේ මොකද්ද? මැරිච්ච කයවල. කයවල කියවුණාද? රූප වේදනා සංඥා සංකාර විඥාන. මැරිච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන තමයි ඔය ඔක්කොම. ඔය ආදී තියෙන උපාදාන කරගත්තු අපිට. හැබැයි උපාදාන වලින් නිදහස් කරනවා නම් උපාදානනේ ඒ ඔක්කොම මොනවද? නාම ගොත්ත. අපි උපාදානයේ නිදහස් වුණා නම් අරහත්ත්වයටපත් වුණා නම් මෙච්චර කල් උපාදාන කරන් දිවිච්චේ මොනව වෙනවද? නාම ගොත්ත. නාම ගොත්ත කියන්නේ ලොකු කුලක. ඒකෙන් උපාදාන කරගත්ත ටික කියන්නේ අපිට එන ගහිල්ලට දියෙන ටික. ඕකෙන් තමයි අපිට එන ගහිල්ල යන්නේ නැද්ද? නාම ගොත්ත වලින් කිසි ප්‍රශ්නයක් නැහැ කාටවත්. නාම ගොත්තයක් අපි සතර සරවන්නේ නෙමෙයි. උපාදාන කරගත්ත නාම රූප තමයි අපි සැලසන හදන්නේ. ඒක නිසා ඉන්නේ ඒවායේ උපාදානෙන් දුර වෙන්නේ. දැන් ඒකට උත්තරය ආවනේ. එහෙනම් රහතන් වහන්සේ කොහොමද ඒක කරන්නේ කියන්නේ? එතකොට දේශනා දැන් මේ රහතන් වහන්සේ ධාතුමාතිනේ භාෂාවක තියෙන වචන හඳුනා ගන්න මොනවද වචන මේ මොන භාෂාවක් අදා ගන්නකොට මේ කතා කරන වචන හඳුනා ගන්න. කතා කරන වචන වලට ගැලපෙන ඒවා හඳුනා ගන්නත් ඕන. එතකොට වාක්‍යයක් අපි කිව්වොත් එහෙම දැන් අපි මෙහෙම හිතමු අවුරුදු 5කට කලින් අපි ඉගෙන ගත්ත එක දෙමළ වචනේ හොංග කියන කවුරු හරි කියන දැන් හොංග කියන වචනේ අවුරුදු 5කට කලින් ඉගෙන ගත්තා දැන් එක්කෙනෙක් දෙමළ කතා කරගෙන යනවා එයා හොංග කියන වචනයක් කිව්වා කියපු ගමන් දැන් අපි ආවර්ජනය කරනවා මොකද්ද මේ කොහොමද දැකලා මම අහලා වුණේ මොකද්ද ගිලා මෝ මේ ආසේ මට ඵලයන් කියලාත් කිව්වනේ අන්න ආවේ දැක්කද අර ගිහිල්ලා අල්ලගත්තා උපාදානිත නාම රූප කියන්නේ ඔහොම එකක් නෙමෙයි ශනිකෝ බැස්සා බැලන සංයෝජනයක් හැදුවා ඒක තමයි තියෙන්නේ ශනිකෝ බැල හදනවා සංයෝජනය ඔය සංයෝජනේ තමයි බලාපොරොත්තු ඕක ඉස්තුනේ නැත්තම් තමයි කේන්තිය උඩ අහන ප්‍රශ්නයකට බැලකල උත්තරේ එනවා කියන්නේ මන කියන එක විදුලියට වඩා වේගවත්නේ විද්‍යාඥයෝ කියනවා වේගෙන් යන්න පුළුවන් තියෙන්නේ ආලෝකයට ඔබට වැඩිද තත්කාල සීමා බෝධිකා ගිහිලෙන්න. තප්පරයක් යන්න කලින් ගිහිල්ලා තාව නේද? ආලෝකයට බෑනේ එතරම් වේගෙන් යන්නේ. එහෙනම් මනට තමයි වේගවත්ම වැඩ සැදීම කරන්න පුළුවන්. මන හරි වේගවත්. ඒක ඇහි තප්පරයකට ප්‍රකෝටි ගානක් මන අවදි මේ මන හට ගන්නවා. තප්පරයකට ප්‍රකෝටි ගානක්. බුදුහාඳුනගෙන් අහනවා කෙනෙක් ඇවිල්ලා ස්වාමීනි හිතක් බිඳිලා තව හිතක් ඇති වෙන්න කොච්චර කාලයක් යනවද? දැන් ඔන්න උදාහරණෙන් හිතා ගන්නවා හිත දිහා බලන් ඉන්නවා කියන්නේ කට්ටි. හිත ඇති වෙලා නැති වෙලා යන හැටි බලන් ඉන්නවා කියන්නේ. අන්න එයා බලන්න කොච්චර මේ මහා ප්‍රඥාද කියලා මේ කිව්වා. උන්වහන්සේ කියනවා මේක මේ උදාහරණයකින් කියන්නම් කියලා. කියනවා වේගෙන් ගලන ගඟක එක වතුර බිඳුවක් ඉස්සරහට ආවම ඒකේ අඩුව පිරවන්න තව වතුර බිඳුවක් එනවනේ. ඒකනේ ගඟ ගලන්න ආසේ වෙන්නේ. ඔන්න ඔයිටත් වඩා අඩු කාලයක් යන්නේ කියලා හිතක් මිදිලා තව හිතක් ඇති වෙනවා. දැන් වේගයෙන් වතුර ගලාගෙන යන ගඟ එක වතුර බිඳුවක් ඉස්සරහට ආවම අනිත් වතුර බිඳුව ඉස්සරහට එන එක ගැන හොයන්නවත් හිතන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි කියන්නේ. එහෙනම් එච්චර අඩු කාලෙකදී තමයි ඔය හිත කියන්නේ ඇති වෙන්නේ. එහෙනම් අරුමයක් නෙමෙයින් සංකල්ප මතක් කරලා දෙන එකනේ. දැන් හැබැයි අර මේ මහත්මයා කිව්වාගේ යට යන ස්වභාවයකුත් තියෙනවා. දැන් ගොඩාක් දැන් අවුරුදු 40ක් විතර ලන්ඩන් වල ජීවත් වෙන පිරිසෙයි. ඉතින් අලුතෙන් ලන්ඩන් වලට ගියාම පොඩ්ඩක් hina වෙනවා අයියට. නැත්නම් ලංකාවට ගියාම පොඩ්ඩක් ලංකාවේ hina වෙනවා අයියට. මේ ඉංග්‍රීසි නියම වැඩිපුර දානවා මෙයා. හරි නිකන් hina වෙනවා. ඒක සුදුසු නෑ. ඇයි? කාලයක් භාවිතා නොකර තිබ්බහම මොකද වෙන්නේ? ඒව යටපත් වෙවි යනවා. අර මුතකයි වකිනවනේ. අමතක වෙලා යනවා. ඒ කියන්නේ ඒ වගේ අර නිකන් යට ගෙහි යනවා. ඒ කියන්නේ මලමිනි යස්තේ යට ගහනවා වගේ එකක්. ඊට පස්සේ දැන් මතක් කරන්න ගියාම ඊට කලින් එනවා මොකද්ද? ඉංග්‍රීසි වචනේ එක. ඒක නිසා ඒගොල්ලෝ සිංහල වචන පහක් කතා කරද්දි ඉංග්‍රීසි වචන 50ක් විතර කතා කරනවා. අන්න එහෙම එකක් වෙන්නේ. මොකද ෆීලිං එකනේ කියන්නේ දැන්. Tamanta ඇවිල්ලා තියෙනවා අදහසක්. ඒකටනේ වාසාවක් ඕනේ. ඒ අදහස කියන්න එනකොට ඒකට අදාළ ළඟවදනීමක් එනවා. ඇදි එනවා. ඒකයි වෙන්නේ. දැන් මම කියන්නේ උත්පත්තියකදී ඊළඟ භවයට යන්නේ මනද විඥාණයද? මේවයි. පුනරුත්පත්තියක් සිද්ධ වෙනකොට. දැන් ඕක මේ බොහෝ බරපතල කතාවක්. මේවා තින් දැනගන්න එක හොඳයි. මේ බරපතල කතාවේ තියෙන මෙන්න මේක. අපිට තියෙනවා මරණ හතරක්. ආයුක්ෂය කියලා මරණයක් තියෙනවා. ඒ තමයි අපි යම් ආයුෂයක් දරාගෙන මේ ලෝකෙට එනවා. ඒ ආයුෂය ඉවර වුණොත් අපිට මේ කය පවත්වන්න බෑ එතනින් යන්න. ඒ කියන්නේ අපිට මේ ජීවිතේ පවත්වන්න බෑ. මේ දැන් ලැබිලා තියෙන ජීවිතේ පවත්වන්න බෑ එතනින් යන්න. ආයුෂය ඉවරයි. දැන් ඔය ඕකත් එක්ක මම කතාවක් කියන්නම්. ඔය ආයුෂය සම්බන්ධ වෙච්ච දෙයක්. එක රහතන් වහන්සේ නම තමන්ගේ ශිෂ්‍ය පිරිසෙන් ඇහුවද දැන් නුඹලා දැකලා තියනවා නේද තේජෝ සමාපත්තියට සම්බන්ධින පිරිණුවම් පාපු රහතන් වහන්සේ. ඔව් ස්වාමීන් වහන්සේ. බිම නිදාගෙන පිරිණුවම් පාපු රහතන් වහන්සේ. ඔව් ස්වාමීන් වහන්සේ. හිතගෙන පිරිණුවම් පාපු රහතන් වහන්සේ. ඔව් ස්වාමීන් වහන්සේ. නුඹල දැකලා තියනවාද ඇවිද පිරිණුවම් පාන රහතන් වහන්සේනවා. දැන් මේ කියන්නේ මේ තමන්ගේ ශිෂ්‍ය පරම්පරාවට අර වීරය ඇති කරවන්න නිවනට ඇල්ම ඇති කරවන්න මේ උන්වහන්සේ නැතුන් ඒ බුදුරමෙන් හදනවා නෙමෙයි. දැන් මේ පිරිසට පෙන්වන්න යන්නේ මේ ඉරිදි ප්‍රතිහාරය. අර ආන්දරට කියන්නේ කියලා. එහෙනම් හෙට ආවල් වෙලාවට එන්නකෝ මම වෙන්නේ. දැන් උන්වහන්සේ වෙන්නේ. වෙලලා ඇඳලු ඉවක්. උන්වහන්සේ එකපාරක් මේ පැත්තට ගිහිල්ලා ආයි මේ පැත්තට ඇවිල්ලා දැන් හන්දියේ කියලා ඕම් බලා ගන්න මොකද්ද වෙන්නේ කියලා මේ ඉරපයි. දැන් එනවා දැන් උන්වහන්සේ දන්නව මොකද්ද? අර ආයුෂේ තව කොච්චර ඉතිරිද කියලා. උන්වහන්සේලාට ඒක පාලනය කරන්න පුළුවන් රහතන් වහන්සේලාට විශේෂ ඒ කියන්නේ ඒක මේ මොකක්ද ඒකට කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ පළවෙනි කොටස මොකද්ද? මේ සතර ඉරිදී පාය. සසර ඉර්ධිපාද මනාකොට වඩමු උත්මේකට ඔන්නම් ඒ ආයුෂයේ පාලනය කරන්න. ඒ කියන්නේ ආයු සංස්කාරය අතහැරිය හැකියි. ඒ කියන්නේ ආයුෂයේ සංස්කරණය කර කර ගන්න පුළුවන් ඔන්නම් උන්වහන්සේ. ඒක තමයි අපේ සාස්ත්‍රුන් වහන්සේ ආනන්ද හාමුදුරුව ආරාධනා කළාන කල්පයක් තව වැඩි. කල්පයක් කිව්වේ කොච්චරද? තව අවුරුදු 120ක්. කල්ප කිව්වහම කල්ප කාල වෙනස්. කල්පයක් කියන්නේ කාල ප්‍රදේශයක්. තමයි කල්පයක් කියන්නේ. මහා කල්ප කියලා කොටසක්. මේ මේ කතා කරන්නේ මහා කල්ප ගැන නෙමෙයි. අන්තකල්ප කියලා කොටසක් තියෙනවා. අන්තකල්ප ගැන නෙමෙයි. මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ආයුෂ කල්පය. එතකොට අපේ බුදුහාමුදුරන්ගේ කාලේ ආයුෂ කල්පයක් කියන්නේ අවුරුදු 120ක්. එහෙනම් උන්වහන්සේ තව අවුරුදු 120ක් ජීවත් වෙන්න තියෙනවා. එයි ආය සංස්කරණය කරලා. හැබැයි ඒකට උත්තරයක් නැති නිසා උන්වහන්සේ මොකද කළේ? ආය සංස්කරණය අතහැර. ආය සංස්කරණය අතහැරියා කියලා කියන්නේ උන්වහන්සේ නියමිත ආයු කාලයේ අවසන්. ඒ අවසන් වෙනකොට උන්වහන්සේ පරිනිර්වාණයට පත් වෙනවා. ඒක තමයි ප්‍රමේය. දැන් ඔන්න ආයුෂයේ මෙහෙරුණා. දැන් අරහතුන් මොකද කළේ? ඉරාතන් වහන්සේ හරියටම තර ඉර පයින්කටම හරියටම මේ පාද දියතිය වැඩියලු ආයුෂයේ ඉවර වෙන වෙලාවටම ගාන්තර ඉර මතට එන. පත්තිනිකල ඕම් ඔය ඉර මත ඇවිදින ගමන් පින්නෝපාන. බලන්න. එහෙනම් දැන් මොකද වෙන්නේ? ගාන්ත ආයුෂය ඉවර වෙනකොට උන්වහන්සේ එතනට ආව. උන්වහන්සේ එතන පින්නෝපාන. ඇවිදවිස පින්නෝපාන. එහෙනම් මේ ආයුෂය කියන්නේ මොනවද? එහෙනම් ආයු ක්ෂය වීමෙන් මරණයට පත් වෙනවා. හරි. තව එකක් තියෙනවා කර්ම ක්ෂය වීමෙන් මරණයට පත් වෙනවා. කර්මයේ ක්ෂය වෙලත් මැරෙන්න පුළුවන්. තව එකක් තියෙනවා උභය ක්ෂය වීමෙන් උත් මරණයට පත් වෙනවා. උභය ක්ෂය කියන්නේ උභය කියන්නේ දෙක. ඒ කියන්නේ ආයු ක්ෂයයි කර්ම ක්ෂයයි දෙකම හින්ද මරණයට පත් වෙනවා. තව එකක් තියෙනවා උපච්ඡේද මරණය. ආයුෂයක් තියෙනවා කර්මයක් තියෙනවා බෙල්ල කැපුවා එකෙක් කැපුවා දැන් මොකද ආයුෂයක් තියෙනවා කර්මයක් තියෙනවා තමයි නමුත් දැන් කය පවත්තගෙන යන්නේ නිදිහක් නෑ අන්න බලන්න ඔය මරණ හතරෙන් ඕනෙම මරණයක් සිද්ධ වෙන්න පුළුවන් අපිට හැබැයි දැන් කාටවත් කියන්න බෑ ඇත්තටම බෙල්ල කැපුවා කියන්නේ උපච්ඡේදයක් කියන ප්‍රමාණය බෙල්ල කපන වෙලාවේ ආයුෂයක් වෙන්න පුළුවන් ඒව කියන්න පුළුවන් සතාගතයන් වහන්සේට විතරයි මොන ආකාරයෙන්ද බැරුනේ කියලා කොහොම හරි ජීවිතේ ඔන්නෝය කියන මරණ හතරෙන් ආයුක්ෂය හෝ උපච්ඡේද කියන මරණ දෙක සිද්ධ වුණා. මේ කෙනා චුත වෙන්නේ. චුති ප්‍රතිසන්දි කියන එක හැදෙන්නේ නැහැ මේ කෙනා. මේ කෙනා නැවත වාරයක් මනුස්ස ගන්ධත්වයෙන් බවට පත් වෙනවා. ඔන්න ඔතනදී බලන්න ඕනේ යනවා කියන්නේ මොකක්ද කියලා. දැන් අපි කියනවා මනෝකායය ගියා එහෙම කියනවනේ. ඔය මැරෙන වෙලාවේදී කියන්නේ මනෝකායයක් යනවා නෙමෙයි. ඔය මැරෙන වෙලාවේදී වෙන්නේ මැරිච්ච තප්පරයකින් ප්‍රකෝටියෙන් පළුවකදී මේ පුද්ගලයා නැවත උපදිනවා. ගන්ධම් දැන්න. ඒක තමයි ඔය පිට වෙලා යනවා දකින්නේ. ඉතින් අපි හිතනවා මොකක්ද? ඔන්න මනෝකාය පිට වෙනවා. මනෝකායයක් පිට වෙනවා නෙමෙයි. මැරිලා නැවත ගන්ධම් දැවුවා. ඇයි? මේකට තාම කර්මයේ ඉතුරු ඉන්නේ. දැන් ඔබ තව ටිකක් විග්‍රහ කරන්න ඕනේ මේ මේ මේ ප්‍රශ්නේ තේන්නේ. අපි උපදිනකොට මුලින්ම හටගන්නේ මොකක්ද? මේ උපත කියන්නේ මොකක්ද? මව් කුසෙන් එන එකද? මව් කුසට එන එකද? ඒත් මව් කුසට එන එකක් නෙමෙයි මව් කුසින් එන එකක්ද මේ උපත කියන්නේ. සාරිපුත්‍රයන් වහන්සේ සත්‍ය විභංගයේ දේශනා කරනවා. කතමං චාවසෝ ජාති යා තේ සංසත්තානං තම්මි තම්මි සත්තනිකාරේ ජාති සංජාති ඔක්කන්ති අවිනිබ්බන්ති කණ්ඩානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභ අයං උච්චතාවසෝ ජාති එනං ජාති සංජාති ඔක්කන්ති අවිනිබ්බන්ති කණ්ඩානම් පාතුභාවෝ පහන්තිය අය ආයතනානම් පටිලාභ ඔය ජාතිය කොහෙද ඉන්නේ තංගුනේ ජාතිය කියන එක පූර්ණ කර්මජය මෞකුස දෙනේක ජාතිය නෙමෙයි මෞකුසෙන් බිහි වෙන එක ජාතිය නෙමෙයි ජාතිය කියන එක පූර්ණ කර්මජය ඒ කියන්නේ බල්ලෙක් වෙලා හිටපු කෙනෙක් මිනිහෙක් වෙනවනේ දැන් ඔන්න ඔතනදී බලු භවයෙන් මිනිස් භවයට පත් වෙනවා. බලු භවයෙන් මිනිස් භවයට පත් වෙනකොට චුතියක් වෙලා ප්‍රතිසන්දියක් ලබනවා. මේ භවයෙන් චුත වුණා මනුස්ස භවයේ ප්‍රතිසන්දිය ලැබුවා. ඔන්න ඔය වෙලාව තමයි ජාතිය ගිරගන්නේ. ඔය වෙලාවේ තමයි පූර්ණ කර්මජය කියලා කියන්නේ. ඔය වෙලාවේ තමයි කර්මජ ශරීරය කියන එක හටගන්නේ. කර්මජ ශරීරයට ආයෙත් දෙනවා ලක්ෂ ගන්න. හැබැයි මිනිසෙකුට ආයෙත් දෙන්නේ අපි හිතමු අවුරුදු 100යි කියන්නේ. නමුත් කර්මජ ශරීර කර්මජ මිනිසයාට ආයෙත් දෙනවා අපි හිතමු 1000. මේ හැදිච්ච එකට. ඒ කර්මජ ශරීරයේ හැදිච්ච මොහොතේ චිත්තජ ඍතුජ කියන ශරීර දෙකක් හැදිලා ඉනවා. ඔය කාය දසක, භාව දසක, වස්තු දසක ආදි වශයෙන් ඔය 70ක් එක දින ක්‍රමවේදයක් තියෙනවා. ඒවා අභිධර්ම කොටස අපි ඒවා කතා කරනවා. එතකොට ඔන්න ඕක හැදිලා ඉන්නේ. දැන් මේ පුද්ගලයාට සිහුම් වූ ආහාරජ කයකුත් හැදිලා. මෙන්න මෙයාට කියනවා ගන්ධබ්බය. දැන් මේ ගන්ධබ්බය මෞකසක් හොයමින් සැරිසරන. ඔන්න දැන් විවාහක ජෝඩුව ශුක්‍රාණු ලිංග එකතු වෙනවා. ඔය ශුක්‍රාණු වල ලිංගෙන් හැදෙන යුක්තාණු වලට අර ගන්ධබ්බය ඇවිල්ලා බහගන්නවා. ගන්ධබ්බය ඇවිල්ලා මේකට බහිනවට කියනවා ගන්ධබ්බා අවක්කන්ති හොන්ති. අන්න ඔක්කන්තිය සිද්ධ වෙනවා. එහෙනම් දැන් මෞකසදේනවල කියන්නේ උපදිනවනේ ඔක්කන්තිය. දැන් මෞකසේ මර්ධනය වෙනවා මේ ගන්ධබ්බය. ඒ ගන්ධබ්බය මෞකසට එනකොට සියුම්ම සියුම් ශරීරයක් මවාගෙන ඒ සියුම් ශරීරය තුල ගිහිල්ලා අරක තුල තැන්පත් වෙනවා. දැන් විඤ්ඤාණය බොහොම යටපත් වෙච්ච ස්වභාවයකින් තියෙන. ඒක නිසා ඇතුලේ වෙන දේවල් දැනගන්න තියෙන ඉඩ හරි අඩුයි. නැත්තම් මෙලෝ යහිකොට ඉන්න බලවත්. මෞකසක් ඇතුලේ. ඈ? මිනිස්සෙක බඩක් ඇතුලේ. මේ දැනෙන මිනිස්සෙක මෙහෙම ඉන්න බලවත්. බෑ. විඤ්ඤාණය බොහොම යටපත් වෙලා තියෙන මේ වෙලාව. නැවත වාරයක් ප්‍රතිසන්දිය ලබන්නේ අනිත් පැත්තෙන් ප්‍රතිසන්දිය ලබනවා. ඒ කියන්නේ මෞකසෙන් එළියට එනවා. දැන් මොකද වෙන්නේ? මේ ගන්ධබ්බය දැන් ඇතුළට ලිංග ගත්තා. දැන් ඒ ගන්ධබ්බයගේ අර කර්ම ඒ පිළිච්ච ශරීරයේ හැඩයට තමයි මේ ළමයා හැදෙන්නේ. දැන් ළමයා අපිටෝලේ ඉඳලා හැදෙනවා. නේ. අර කොකිස් අච්චුවති කොකිස් අච්චුවෙන් කොකිස් හදනකොට සමනල හැදේ කොකිස් අච්චුවෙන් හදද්දි සමනලගේ අණ්ඩක් හදලා යනවා. දැන් කොකිස් හදුවොත් එහෙම ඔය කොකිස් හැදෙන්නේ අණු දෙකක් එක්කද එක අණ්ඩක් එක්ක. එහෙනම් හොඳට මතක තියාගන්න දෙන්නේ කර්මජ ගන්ධබ්බයාගේ අතක් නැත්තම් ඔබ මේ ලෝකේ ඉන්න හොඳම දොස්තර අල්ලලා ළමයා උපදින්න ගියා. උපදින ළමයාට මොකක් දැන්ද? අතක්. ඒක ඇහිවි මේවා ලේහිදි පහසු දේවල් නෙමෙයි. ඔය මොකුත් දන්නේ නැතුව තමයි මේ අපේ මිනිස්සු ළමයි ගන්න. ඕනේ හැටි කර්ම පරිදම් දෙන්න පුළුවන් මේක නිසා. දැන් මොකද වෙන්නේ? ඔන්න ගන්ධබ්බය බෑගා. දැන් ඒකට අනුව දැන් ඔන්න ගන්ධබ්බය මේ ශරීරයේ හැදිලා ඒ ආකාරයෙන් වෙලා එළියට එනවා. කන්දාන පාතු බව ආයතන නම් පටිලාව. මොකද මේ ඊට පස්සේ ආයතන පටිලාවේ තියෙනවා. ඒ කියන්නේ ඇහෙන් රූප බලන්න පුළුවන් ඒක හරියට තියෙනවා. එහෙනම් ඕක තමයි දැන් ජීවී ජාතිය. එහෙමනම් දැන් අපි හිතමු ඔය මිනිස්සයා අවුරුදු 100ක් හිටියා. දැන් මෙයාගේ කර්මජ ශරීරයේ ආයශය කොච්චර තියෙනවද? 1000. දැන් මෙයාට මේ වෙලාවේ අවුරුදු 100යි. ඔන්න දැන් මෙයා මැරෙනවා. දැන් මෙයා චුත වෙනවා. දැන් මෙයා මැරුණා. දැන් චුත වෙනවා. දැන් චුත වෙන්නේ නැත. ඇයි? තව අවුරුදු 900ක් තියෙනවා. තව අවුරුදු 900ක් තියෙනවා. ඒක නිසා චුතියක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතනින් මැරිලා ගියලා නැවතත් ගන්ධබ්බේ බවට පත් වෙනවා. ඒ පත් වෙන ගන්ධබ්බයාට තියෙන්නේ මේ හිතපු චිත්තජ ස්වභාවයෙන් තමයි එයා ඉන්නේ. සාමාන්‍යයෙන් ගන්ධබ්බයේ ස්වභාවය චිත්තජයි. ඒ කියන්නේ එයා ඉස්සර අත්බැලේ හිටපු විදිහට තමයි එයාගේ හිත එක්කෝම වැඩ කටයුතු වෙන්නේ. ඒක නිසා තමයි අපි ඔය මලවුන් ගෙන්වන තැනකට ගියාට පස්සේ ආච්චියම ඇවිල්ලා ඒ වගේම කතා කරා. ඒ ආච්චියම ගිහලා ඉන්නේ කවුද? අර නව ගන්ධබ්බයා. අම්මව මැරුවොත් ආනන්දරියයි, අම්මා මැරිලා ආනන්ද ගන්ධබ්බයව මැරුවට ආනන්දරියේ නෑ. එනයි එහෙන් හැබැයි ඉතින් අම්මා වගේමයි සැරිසරන්නේ. අම්මා වගේමයි කතා කරන්නේ. තව ඇත්තටම අම්මා නෙමෙයි. ඇයි අම්මා වගේම කතා බහ කරන්නේ? අම්මා වගේම අඳගෙන ඉන්නවා කියලා කියන්නේ. හේතුව මොකක්ද? කර්මජ චිත්තජ කය තමයි මූලික වෙන්නේ ගන්ධබ්බයට. ඒක ඉස්සෙල්ලා අද්දමේ තිබෙච්ච චිත්තජ කාය. ඒ ස්වරූපයෙන් තමයි දෙනී හිටින්නේ. ඒ කතා කරපු කියපු දේවල් තමයි කරන්නේ. නමුත් ඒකේ නම් සහ මුලින්ම කවුද? සහ මුලින්ම වෙනත් කෙනෙක්. අම්මා නෙමෙයි. නැත්නම් අම්මා නම් එහෙම මොකද වෙන්නේ? ඔය ගැට ගහලා දාලා හැන්නේ ලංකාවේ ඉන්නේ හැම භාගෙට භාගයක් කියන්නේ කොහෙද? අම්මෝ අප්පායි. අම්මල තාත්තලා ගැට ගහලා දානවා. ඇයි මේ වේලාව වලඟ ගියාගේ හුරුතල් කරගෙන ඉන්නේ? ගැට ගහලා දානවා නේද? ළමයින් ඉන්නේ, ළමයින් බෙදී අත ගන්නවා. මෙබෙලියම රැඳෙනවා ළමයින්ට. ඒවා මේසි පහස දේවල් නෙමෙයි. ඔබ ගිනල බලන්නකො. පෙරේතේ කියලා බලන්න කොහොමද කියලා ඒක රඟේ. එහෙම නැත්තම් මේ කියන්නේ වහන නිවන් දකින්නේ. නැත්තම් ඉඳලා පෙරේතේ කියලා බලන ආයත නින්න කීවේ දැන් නම් මට තේරෙනවා. එතකොට බැරිය මේව බුදුරු පංකොටියක් ඉදර ගියාට පස්සේ මොනව හරි කරන්න. එතකොට එහෙනම් දැන් තේරුම් ගන්න මේ නිතර චුතියක් වෙන්නේ නැහැ. මැරිලා නැවත ගන්න තරදේ. ඔය විදිහට මෙයා දහවතාවක් මැරෙන්න ඕනේ. එහෙම නැත්තම් අර අවුරුදු 1000 කොහොම හරි ගත වෙනවනේ ගන්ධම් බවදීම. එහෙම ඉන්නවා ගන්ධම් දේකට ලේසියෙන් මනුස්ස බවුසක් ලැබෙන්නේ නැහැ. ඒකයි මම ඔබට කියන්නේ මේවා ලේසි මාස දේවල් නෙමෙයි. මේ හසර යනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. හරි භයානක හසරක් මේ. මෙතනින් ගියාට පස්සේ ඊළඟට මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඔය ගන්ධබ්බේ ඉන්න ඔය ගන්ධබ්බයන්ට දෙන දඬුවම් ටික කොච්චරද කියලා හිතා ගන්න. අද ඔබත් එක්ක රණ්ඩු වෙලා මොකෙක් හරි මලා කියන්නේ. ඌ බලන් ඉන්න ඔබ එනකම්. ඒ ගිහිල්ලා ඉන්න ගන්ධබ්බයන්ට දෙනවා දෑත බදලා ඊට පස්සේ. ලේති බහසු දේවල් නෙමෙයි. පුදුම දුකක් ඔය ගන්ධබ්බේ විඳින්නේ. ගන්ධබ්බේ පෙරේතයොත් නෙමෙයි. කියලා මේ මව් පුසක් බලාගෙන ඉන්නවා. තාම මව් පුසක් හම්බ වෙලා නැහැ. මේ ගල්සාවක් එහෙම සැල දීපන ගන්ධබ්බ අද්දවීම තමයි එදෙනින් උත්තරේ. ආයි ලේසියෙන් මෞසලට එහෙම එන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔය පසුබයිති වගේ එහෙම කරන්නේ මොනවද වැඩි හරිය? සත්තුන්ට ගස්සා. හරුමේ තමයි ඒක. දලදා මාලිකාවේ දිලවල නිලමෙතුමා රස්සාවට කරන්නේ දලදා හාමුදුරන්ට තේවාව කරන්නේ. බලන්න මොන තරම් පිනක්ද කිය. රස්සාවට කරන්නේ දලදා හාමුදුරන්ට තේවාව කරන්නේ. පසුබයිතිනේ රස්සාවට කරන්නේ සත්තු වදගෙන වැඩි හරිය. ඔක්කොම නෙමෙයි. වැඩි හරිය. ඉතින් මහා අපරාධයක්. ආයි මනුස්ස මෞකසක් නම් හොයා ඒ කියන්නේ මොනම සත්තු මෞකසක් නම් හොයා ගන්න හම්බෙන්නේ. ගන්ධබ්බයම තමයි මැරෙන්නේ කියත්. ඉතින් මැරිලා ගෙනීම අපාය යන්නේ. ඉතින් ආයි ඒක අහන්න දෙයක් නැහැ. ඒකන්නේ වට. නමුත් ලෝක සම්මතේ හොඳයි නේ. ලෝක සම්මත හැදීෙන් නම් බොහොම හොඳයි ඒ කරන දේවල්. නමුත් බොහොම බයවකයි ඒ කරන දේවල්. ඒවා තේරුම් ගන්න. මිනිස්සු. ඉතින් කොහොම හරි එහෙනම් දැන් ඔතනින් ඔය පිට වෙලා යන එක කවුද? විඥාණයද යන්නේ? නෑ හැබැයි කියනවා මෙහෙමදී. විඥාණය යනවා. මේ එහෙම කියන්න බෑ. විඥාණයක් යනවා කියලා විඥාණයක් කොහෙද? නේද? දැන් මේ මම අහලා තියෙන ඔය කතාව. විඥාණයක් යනවා කියලා කියන්නේ. ඉතින් විඥාණයක් යනවා කියන්නේ. එහෙම කියන්න බෑ නේද? විඥාණයක් යනවා කියලා නේද? විඥාණයක් හැදෙන ක්‍රමයක් තියෙනවා. එහෙනම් විඥාණයක් යනවා නෙමෙයි. ඒ මොහොතේ ඒ තප්පරේටම අර ගන්ධබ්බය අල්ල ගන්න. ඒ ගන්ධබ්බ කායිකය තමයි යන්නේ. ගන්ධබ්බ කායිකය කියලා කියන්නේ ගන්ධයේ එල්බගෙන වාසය කරන නිසා ගන්ධබ්බ කියනවා. අබ්බ කියන්නේ එල්බ ගලකට. එහෙනම් ගන්ධයේ එල්බගෙන වාසය කරනවා. සීල සුගන්ධයේ ඉන්න කට්ටියක් තියෙනවා. දුස්සීල දුර්ගන්ධයේ ඉන්න කට්ටියක් තියෙනවා. ඉන්නකම් සීල සුගන්ධයේ ඉඳලා හිටියනම් එහෙම ඔය ගස්වල පොතු මල් ආදි දේවල් වල සුවදාග්‍රහණය කරගෙන ඉන්නවා. දුස්සීල දුර්ගන්ධයෙන් කටයුතු කරා නම් එහෙම මොකද වෙන්නේ? ඒ වඩන මොය අසුචි මල මුත්‍ර ලේ සරව තුවාල කුණු මල මිනි කුණු ඕ ජාප වැගිරෙන ඒවා ඒවා තමයි ආහාර. කර්මජල ඒවා තමයි ඛණ්ඩ වෙන්නේ. ඒකනේ මම ඔය දේශනාවල වැඩි හරියක් කියන්නේ. එක්කෝ මේ බණ පිළිගන්න නැත්නම් දැම්මම කාල බලන්න. දැම්මම ප්‍රැක්ටිස් කරන්න. ඔය තුවාලේ මැදුරට පස්සේ කියන්නේ කැලේ කවර ඉතුරු කරලා තියන්නේ කියලා කන්න. ඇයි? නැත්තම් ගන්ධබ්බය වුණාට පස්සේ කන්න දෙයක් නැති වෙනවා. වැඩිපුර ගන්ධබ්බය බඩගින්නේ ඉන්නේ. හේතුව මොකද්ද? කන්න පප්පිදිය යනවා. හැබැයි කරන කාලේ නම් දහබල් වලට ඔක්කොම කළා. අසුචි කන්න ගියාට පස්සේ කන්න බෑ. ඒකයි කියන්නේ ඔය මිනිස්සු කොච්චර උඩ පැනනද? මම ඔබට කියන්නේ ඔබව පරිස්සම් කරගන්න. මිනිස්සු උඩ පැනපොතේ. මිනිස්සු ලොකුකම් දාපු දෙයක්. පුළුවන් තරම් පොළොව ගින්නට වෙලා ඉන්න. ඔළුව නමාගෙන ඉන්න හැමෝටම. ඔය උඩ පයින් හැම එකම තඩාන් ගල මිනු වැටෙනවා. ඒ වැටෙන්නේ කෙලිම හතර පහයි. ආයි අහන්න දෙයක් නෑ. ඔබ ධර්මයේ දෙන්න ගියාම මොනවද දෙයක් කියලා ඔබ ඔබට යන්නේ අපි ඔබ දන්නව ඕනේ. ආදි වශයෙන් දේවල් කියයි. හර්ධ නැති ඉන්න. උඩ පයින් දෙන්න ඇති වෙන. ඔබ ඔබව හික්මෝ ගන්න. මේ අහන ධර්මයේ අහලා පුළුවන් තරම් ඔබව හික්මෝ ගන්න. ඔබව රැක ගන්නකො ඉස්සෙල්ලා පස්සේ බලිය අනිත් අයට බලන්න. ඔය උඩ පයින් හැම එකම ඔය ටික තමයි වෙන්නේ. එනදිනේ මට අත්දැකීම් තියෙන නිසා කියන්නේ. මම ඔබට තව කතාවක් කියන්නම්. එංගලන්තෙ හිටපු ජෝත් රජු කෙනෙක් මම මතකනේ ආගේ ගියද කියලා. පැලසකේ සොල්දරේ උඩ ඉඳලා අල්ලංගියේ ඔබ්බෙකුට දේවානම් ගහම. පැලසකේ ඉඳලා කරදර කළා. උන්වහන්සේ මේ අපවත් වුණා ළඟදී. බොහෝම දක්ෂ මන්ත්‍රාචාර්ය කෙනෙක්. ඔබ්බෙකුට දේවානම් ගහම. මම කියන්නේ මොරුනම් වෙනසේ වෙනස කියන එකක් යනවනේ. ඔන්නේ වෙනසට ආපු වෙලාවට උන්වහන්සේ එතන කියනවා ඒක. කාවදේ අල්ලංගි එංගලන්තේ මහරජතුමා එන්න ඔබට මේ උරුමි මහ ලොකු දෙයක්. ඒකයි කියන්නේ පරිස්සම් මේක. තමන්ව පරිස්සම් කරගන්න තමන් අසරණ වෙනවා දන්නේ නැහැ. අපි කොච්චර කොහොම ඉන්න ගියත් අසරණ වෙනවා වෙනවම තමයි. ඒක නිසා පුළුවන් තරම් ධර්මයේ හැසිරෙන්න. ධර්මයේ අවබෝධ කරගන්න. මේ මුලාවට වැටෙන්න එපා. තනිකර මුලාවක් දැන් දැක්කනේ මන විසින් කරන මුලාව. ඔය මුලාවෙන් ඉන්නේ සංයෝජන හද හද ඔබට මේ ගමනේ යන්න හදලා දෙනවා සම්පූර්ණ. අතීත අනාගත වර්තමාන කියේ ඔබට හදලා දෙනවා යන්නේ. සාදර පදේ. මැෂින් එකක් වගේ මේ හදපු ටික ඉස්සරහට දීලා එහෙන් හදලා එනවා. ඉතින් යැලෙන්නේ නැහැ. ඒක කවදා ඉඳලාද ඔය පටන් ගත්තේ ඔය කරන්නේ? අනාදිම සංසාරයෙන් ඉඳලා පටන් ගත්ත තාම කරනවා. ඉතින් මේක කල් ඉවර කරගත්ත නැත්නම් අන්තිමට වෙන්නේ ඔබටම විනාශය. ඒකයි කියන්නේ පුළුවන් තරම් මේ කරුණ තේරුම් ගන්න. මේ ධර්මයේ මනාවට තේරුම් අරගෙන මුලින්ම පටන් ගන්න තියෙන්නේ අර උදේ පටන් ගන්න දේවල්. ඒක දැන් ඔබට හිතනවා නම් දැන් ඔබ ඒ තුල හරි කියලා. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක විදිහට යන්න ඔය සංයෝජනයන් බලන්න. ඔය ඒ කියන්නේ ස්කන්ධ පහ උපාදාන කරගත්ත එක වළක්වන්න උත්සාහ කරන උපරිමයි. ඒ උදෙසා කර්මස්ථානවල. හැබැයි සෝතාපන්නද නැද්ද කියන එක ඔබ තීරණය කරන්නේ කලින්. ඔබ සෝතාපන්නේද? ඔබට මේ ලෝකයේ කොයි විදිහටද පේන්නේ? දකින්න දකින්න යන මහා සාරයට දිනුනා නම් එහෙම මොකද වෙන්නේ? සෝතාපන්න වෙන්න තව හිතලවත් නැහැ. හැබැයි දකින්න දකින්නදී අසාරයක් පේනවනේ මේකේ ගන්ධහරයක් නැහැ කියලා එහෙම තේනවනේ. ආන්නම සෝතාපන්න මාර්ගයේ හෝ ඵලයටපත් වෙච්ච කෙනෙක්. කිසිම දෙයක ඕනෙම දෙයක් දැක්කම තමන්ට හිතෙනවා නම් මේක මොනවල්ලද මේ හේතුවකින් හැදිච්ච දෙයක් නේ ඔන්න ඔය ටිකමයි ඔළුවට ගන්න තියෙන්නේ අවශ්‍යයි මම මේ පුළුවන් තරම් ඔබට මේ ටික ඔළුවට දාන්නේ මෙන්න මේක කරගන්න කලින් අනිත් එක මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේක හිස ගිනිගත් එක එගිනි නිවල ලෙස කරන්න කියලා බුද්ධ වචන සත් පහකට ගණන් ගන්නෑ නේ බුද්ධ වචනේ සත් පහකට ගණන් ගන්නෑ නේ හිස ගිනිගත්තෙකු එගිනි නිවන ලෙස. ඔබගේ කොණ්ඩෙට ගිනි අල්ලනවා පුතාව ඉස්කෝලේට දාලා ඇවිල්ලාම නිවා ගන්නවා කියලා දින්නොත්. ඔබ හිතලා බලන්න දුන්නාන්සේ ඇයි එහෙම කිව්වේ කියලා. හොඳ වෙලාවට තාම මැරුන්නේ නැහැ. බලන්නනේ. ඇයි මං කිව්වේ අර සමනන්තර අනන්තර කතාවනේ. ආ ඒකත් කියන්නකෝ දැන් මේ ඔබට මේ හරි සුන්දර සංසාරය නෙමෙයි ඒක. සම්මුඛයිද සංසාරය සංසාරයි කියලා හිතාගෙන ඉන්න කාට තියෙනවා මොකද්ද සංසාරය ඒකිනේ මොකද්ද සං කියලා කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා දෙකේ එකතුයෙන් හැදෙන භවගමන එහෙනම් අවිද්‍යාව තෘෂ්ණා දෙකේ එකතුයෙන් හැදෙන භවගමන සාරයි කියලා කාටම හිතුණා නම් මොකද වෙන්නේ ඒකගෙ සංසාරයක් තියෙනවා සංසාරයි කියලා හිතනනම් අනේ කනෝතපත් සංසාරේ සාරකේ කාල තියෙනවා සංසාරය ඇතුලේ සංසාරයි නම් අනේ කනෝතපත් දැන් මම ඔබට මෙන්නලා දෙන්නම් මිනිස් මේ අනන්ත සවනන්ත ප්‍රත්‍යෙන් ඔබට කොයි වෙලාවෙ මොකක් වෙයිද කියලා දන්නේ නැති බව ඕනෙම තැනක පරිසරයක් සකස් වුණාම ඒ පරිසරයට අනන්තරයක් බහිණ ක්‍රමවේදයක් තියෙනවා. අනන්තරය කියලා කියන්නේ අන්තරය. ඒකේ මොකද්ද අන් කියලා කියන්නේ ආහාරය. එහෙනම් අන් අන්තරය කියලා කියන්නේ ආහාරය අන්තර්ගත. මොන ආහාරයද? කර්මයේ කරපු එකට විපාක ආහාරය අන්තර්ගතයි. දැන් ඒක බලාගෙන ඉන්නේ මක් වෙනකන්ද? අනන්තරයක්, සමනන්තරයක් හැදෙනවා. පරිසරයක් හැදෙනවා. දැන් අවීතම ඔබට ඔළුව කැක්කුමක් හැදෙන අනන්තරයක් තියෙනවා. කාගේ හරි අවීත සංසාරේ දවසක ඔළුවට ගහලා. දැන් ඕක බහිඳ ඒවා තියෙනවා. ඔබ යනවා පොඩ්ඩක් මේ පින්න වැදින වෙලාවට එළියට. පින්න වැදින වෙලාවට පොඩ්ඩක් එළියට ගියාම මොකද වෙන්නේ? ඔන්න පරිසරය හැදෙනවා. ඔය පරිසරයේ හැදෙන වෙලාවේදී අර අනන්තරේ නැගිටිනවා. එතකන් අනන්තරේ කොහේ තිබුණද දන්නේ. පරිසරයේ හැදිච්ච ගමන් අන්න විද්‍යාමාන වුණ අනන්තය. බැස්ස. දැන් ගෙදර ඇතුළට එන්නේ මොකද්ද? හොඳ ඔළුවක් කොහක් කරන්නේ? ඔබ යනව මුහුද. අතීත සංසාරේ මුහුද ගිල්ලෝල මරපුවා හැම තියනවා දැන්. මිනිස්සුන්ගේ මුහුද ගිල්ලෝල මරපුවා. දැන් මොකද? දැන් ඔබ ක්‍රමානුකූලව හදා ගන්නවා මොකද? අර ඒක හැදිලා එනවා ගන්න සමනන්තරේ. ඒ සමනන්තරේ හැදීගෙන එනකොට ගන්න අනන්තර බහිනවා. එහෙනම් කිව්වෙදි ඔබ සමනන්තරේ හදන්න නැති වෙලාවක් මට කිය. වඳින්න ගිය දේවාලේ ඉහි කඩා වැටෙන්නේ. එහෙනම් දේවාලේ වඳින්න ගිහලා දේවාලේ තියෙද කඩා වැටෙන්න පුළුවන් නේද? ඇයි සංසාරේ මිනිස්සු වැද වැදි ඉන්නකොට වඳින්න වගේ එහෙම ගිහිල්ලා එහෙම හිට ඔව් මෙයා ගල් ගඩොල් කැටයක් හරි ඔළුවට අත ඇරියන ඉන්නේ හතුරු වගේ. දැන් මොකද වෙන්නේ? දැන් ඔබ යනවා දේවාලේ වඳින්න. දේවාලේ වඳින්න යන වෙලාවේ මොකද හැදෙන්නේ? සමනන්තරයක් හැදුණා. අර අනන්තරේ වයි. වඳින්න ගිය දේවාලේ එහෙම කඩා වැටෙන්නේ ඔන්න ඒ විදිහට. එහෙනම් අපි සමනන්තරයක් හදන්නේ නැමක් නෑ නේද? එහෙනම් දැන් හිතලා බලන්න මේ දේ ඔබගේ ජීවිතේ කොච්චර විශ්වාසද කියලා. දැන් හරි සතුටින් ඉන්න කාලේ කොච්චර විශ්වාසද කියලා කියන්නවත්. දැන් ඔබල පිළිකා නැද්ද? පිළිකා නැද්ද? ඩයග්නොස් කරන්න. ප්‍රමාවෙන්න. මොකද වෙලා නැද්ද තාම? තාම ඩයග්නොස් කරන්න. කලහම් මම මේ ප්‍රශ්නේ මම කියනවා මොකද? කියනවා. ඉංග්‍රීසි සමනන්තරයේ හැදෙන්න විතරයි ඕනේ. සමනන්තරයේ හැදිච්ච ගමන් අනන්තරේ දඩස්කඩ බයි. ඒ අනේ සමනන්තරයට වෙන්න පුළුවන් ගියා ජපානයේ හිරෝසිමා නාගසාකි වල අවුරුදු 5 ජීවත් වෙන්න උනා. ඒ අවුරුදු 5 ජීවත් වෙලා එනවා. ඇයිද වෙරින්න මොකද? ඔන්න හේනිකාර හැදෙනවා. සමනන්තරයේ උනේ මොකක්ද? අර විකිරණ ශීලී පරිසරය. ඒකත් එක්ක තමන් ගිහිල්ලා ඒ හැදී ඒක සකස් වුණාට පස්සේ අර කර්ම වීදේ මහිනවට උනා. එහෙනම් අපි සමනන්තරයක් හදන්න දෙ වෙලාවක් නැහැ. කොයි වෙලාවෙ කොහොම මොනව වෙන්නේ කියලා දන්නේ කිරිසක් අප. අපි මුජානලින් හිටියට. ඉතින් භයානක නැද්ද මේ සසර? සංසාරේ මොනව කරලා ආපු අයද කියලා කොහොමද දන්නේ? ඔබට එකක් එක දෙයක් කරන්න උනන කියන්න බලන්න ඔබ නොක නොකලයි කියන. මේ අද්දගේ මොනතරම් පව් කරලා නැද්ද අපි? මේ අද්දගේ මොනතරම් හොරකම් කරලා නැද්ද? පෑනම් පෙන්දරක ඉඳලා කීයක්ම හොරගම් ගන්නද මොන තරම් දේවල් ඔය ඔක්කොම බහිනකොට කොහොමද තියෙන්නේ මේ කොයි වෙලාවෙ මොනවා කොහොම වේද කියලා දන්නේ ඉතින් එහෙම සසරක් ඒත් කමක් නැහැ මොකද කරන්නේ යන් අපි යන් සසරේ යන් කොහොමද යයි මේ සංයෝජන අදාහර දෙන්නේ මේ සංයෝජන කැඳුනම කොච්චරද මේ දෙයක් තියලා දෙක ගන්න ඉතින් ඔය හැදෙන සංයෝජන වලට අහුවෙලා ඉස්සරහට යනවා. ඒ කියන්නේ කර්මයක් කරගත්තා කියලා කියන්නේ කින්දෙන්නේ ගලක් උඩ වීසි කළා. ඔබ දුවන ගමන් ගලක් උඩ වීසි කරා. ඒ දෙන ශක්තියට අනුව ඔබ කොයිදාරි වක් කරනවද? ඔබ දුවගෙන යනකොට කොයිදාරි ජොබ් කාඩ් ගන්නවා. ඔබ තමයි කර්ම විපාක කියන්නේ. පරිසරයේ සකස් වෙච්ච ගමන් වැඩ. ඒ කායි කාටවත් අල්ල නවත්තන්න බැහැ. ඔබ හිතනවා නම් ලංකාවේ අර ඔය මේ ධර්මයේ අම්මා මරුව කියලා ආරංචියක් ආවේ. ඔය දරුව මේ ලෝකෙට ඉපදුනේ අම්මා වරන්නේ කියලා. ඉපදිලා මොන්ටිසෝරි ගිය අම්මා වරන්නේ කියලා ගන්න. ඕ ලෙවල් පාස් උනේ අම්මා වරන්නේ කියලා ගන්න. ඒත් නේ. බලන්න අනන්තම සමනන්තර සැකසෙන්නේ. අම්මට තිබුණා දරුවෙක් අතින් ගියරුමක් කාලේ මැරෙන්න. මේ කාලකන්ණි දරුවා සබදාමයේ වල කියනවා. අර ඔක්කොම ගානට සැකසিলা. අර අන සමනන්තරේ සැකසුණා අම්මට මේ පාර වදින්න. මේ පාර හරි මොකක් හරි කර. ඉතින් ඒක මේ සමනන්තරේ නිකන් සැකසෙන්නේ නැහැ. පිහිය තියෙන්න ඕනේ නේද? නේද? ඒ හා යා සම්බන්ධ කේන්තියක් වෙන කරුණු කාරණාවක් ඒ වෙලාවේ කතා වෙන්නේ තියෙනවා. ඔය ඔක්කොම කරුණු සකස් වුණාට පස්සේ සමනන්තරය හැදුනට පස්සේ අනන්තරය තමයි ලොග්ක. එයා අතින් පාලනය වෙනවා ඒ කොටස ඊට පස්සේ. කර්ම ශක්තිය කිව්වේ ඒක තමයි. අනන්තරය තමයි කර්ම ශක්තිය කියලා කිව්වේ. කෙලින්ම අර ටික හැදුන ගමන් මොකද වෙන්නේ? ආර කරෝ බීජයන් නිවහින්නේ නැහැ. විපාකයක් නිවහින්නේ තියෙන්නේ. සමන අනන්තරය කියලා ඉන්නේ විපාකෙ. දැන් ඒ අර අරකට අදාළ පරිසරය සකස් වෙච්ච ගමන් හරිය බහිනවා. ඒ බහිද තත්ත්වෙදි මොකද වෙන්නේ? අර කොල්ල ගත්ත බීජ චක්චක්චක් ගලයි. ඔබ සෝතාපන්නෙක් නෙමෙයි නම් ඔබගේ අතේවත් ඔබගේ අම්මා වැරෙන්න පුළුවන්. ඇයි ඔබ හිතනවා මේ කොල්ලම නම් දහදුරාවේ මං හරි ශ්‍රේෂ්ඨයෙක් කියලා? ඌත් හොඳ කොල්ලෙක්. එහෙනම් මේ කලින් අම්මා වරන නරකෙක් නේද? අවුරුදු 22 දෙනම් ඕකෝනේ. අවුරුදු 20ක් වුණ වර හිටි. දැම්මම බැරි. පොඩ්ඩක් හිතලා බලන්න ඒක. බලන්න ඒක ගාන්න ඇවිල්ලා බහිනේ සකස් වෙන හැටි. එහෙනම් එහෙම ගම්මේදී කියලා බහැර සකස් වුණා කියලා කියන්නේ. මහා විනාශයක්. ඒකයි කියන්නේ අනන්තක සමනන්තර සත්‍ය ගැළපීලා එන ඕනි වලට. මේ අද ඔබ මෙතනින් පල්ලියට බහින්නේ. ඕක මේක නේද? බලාපොරොත්තු ඉන්නේ ඉතින්. ඉතින් ඔහොම ඔය අර අතුරු යනවා වගේ වැඩක් මේ ජීවත් වෙනවා කියන්නේ. කොයි මොහොතේ මොනවා වේද කියලා දන්නේ නැහැ. ඉතින් මේ වගේ තව එකක් ඕනේ. මේ විදිහට විපාක විඳ විඳ යන වැඩ පිටිවෙලක් තියලා තව ජීවිතයක් ඕනේ. ඔබ හිතලා බලන්න. ඕනේ නම් ඔහොම යන්න. ඕනේ නැත්නම් නිවන් දකින්න වැඩ පිළිවෙල කරගන්න. මේ නිවන් දකින්න වැඩ පිළිවෙල මේ පාර විසුණහම ආයෙත් අවස්ථාවක් එන්නේ නැහැ මේ නිවෝදය. හරි නම් තියෙන්නේ බුදුදහම කියන එක මම දෙන්න ඕන එකක් නෙමෙයි. ඔබ ඇවිල්ලා ගන්න ඕන එක. මම මේ කියන ඒවා මම කියන්න ඕන ඒවා නෙමෙයි. ඔබ ඇවිල්ලා ඉල්ලලා අහගන්න ඕන ඒවා. මේ ඔබව ගලව ගන්න ක්‍රමයක් මේ කියන්නේ. නමුත් මේක මුල් කාලේ තේරෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේක තේරුම් කරන්නේ. දැන් මට කවුරු හරි කියන්න ඕනද මේක කරන්නේ? මට නම් ආයේ උපදින්න ඕනේ. ඔබත් කියන්න. මටත් ඕනේ. දැන් ඔබට ඕනේ නැහැ කියලා උපදින්න තියෙන මොනවද? මට නම් ආයේ උපදින්න බෑ. ඔන්න කියනවා. නැත්නම් හොරින මම ආයේ උපදින්න ඕනේ නැහැ. දැන් උපදින්න නැතුව ඉඳී. එහෙම එකක් නැහැ. උපදින්න නැතුව ඉන්න ක්‍රම මේ දැන් තමයි සාසන වාදයේ දේශනා. ඒක තමයි පරම ගම්බර බුදුදහම. ඉතින් මේ පරම ගම්බර බුදුදහමෙන් තමන්ගේ වැඩ තමන්ගේ මේක භව ගමන කියලා කරගන්න එකයි කරන්න තියෙන්නේ. ඒ උදෙසා කටයුතු කරන්න. නිරන්තරයෙන් ඒ උදෙසා කටයුතු කරන්න. මම ඔබට මේක තව කාරණාවක් කියන්නම්. මේ අපි හිතමු එංගලන්තේ ඉන්න හොරෙන් ඉන්න කොල්ලෙක්. ඌ ඉන්නේ හොරෙන් වීසා නැතුව. ඔය පවුම් පහක් විතර සැයට සාමල්ලි උට හම් වෙනවා ඔය කඩේක රස්සාවක් කරලා. ඌ දැන් අවුරුදු 7ක් 8ක් විතර ඉඳලා තියෙනවා. රස්සාවක් හරියම නැහැ. ඔය කවුරු හරි දෙන සල්ලියකින් යටින්න ඕනේ. දොස්තර ගාවට යන්න බෑ. බස් එකේ යන්න බෑ. බයිගේ එහෙ යන්නේ. සල්ල යවයි කියලා. ඔහොම ඉන්න කොල්ලට. ඔන්න රජයෙන් කියනවා අවුරුදු 8ක් මෙච්චර මේ රටේ හිටපු අයට සතියක් කල් දෙනවා. ඇවිදilla ඇප්ලිකේෂන් එක දාන්න. TR එක ගන්නවා. මෝ මේ වෙලාවෙත් අර කඩේ පවුම් පහට වැඩ කරගෙන හිටියොත් මොකද? එහෙම වැඩ කරගෙන හිටියොත් ඔබට ඌ ගැන මොකද කියන්නේ? ඌ නම් මහ මෝඩේ කියලා නේද? එහෙනම් අද කණ්ඩායමක් ඉස්සරහට ගිහින්ලා ඕකම කියන්න. උඹ නම් මහ මොකද? මෝඩේ. එයි. අත මේ මහා සංසාරයන් තිස්සේ ඇවිදින්න. මේ පොඩි කාලයක් දීලා තියෙනවා මේකෙන් මකෙන්න. මේ දුකින් නිදහස් වෙන්න. ඒකෙන් නිදහස් වෙන්නේ නැතුව පිනව පිනව ඉන්නවා. තනියෙන් පිනවන්න බැරි වුණාම ජෝඩු වෙලා පිනවනවා. ජෝඩු වෙලා බැරි වුණාම දරුවොත් හදාගෙන පිනවන්න හදනවා. අන්තිමට පිනවන්නේ මෙන්න මෙතනින් මේ කොටස ගිය ගමන් ආයි නැහැ. මුළු සසලම ආයි යන්නේ තියෙන්නේ. මේ මහා කාලාන්තරයකට පස්සේ සාසන වාදලව ලෝකෙ පහළ වුණේ ඔබ දන්නවද? මේ කල්ප 91කටම බුදුරු පහළ වෙලා තියෙන හත් නමයි. මහා කල්ප 91කට බුදුරු හත් නමයි පහළ වෙලා තියෙන්නේ. අපි පුදුම වාසනාවන්ත මේ භද්‍ර කල්පේ ඉඳිච්ච එක. ඒ භද්‍ර මේ කල්පේ මේ කල්පේ භද්‍ර කල්පේ කියලා කියන්නේ මේ කල්පේ බුදුරු පස් නමක් පහළ වෙනවා ලෝකේ. හතර නමක් පහළ වෙලා ඉවරයි. තව එක නමක් පහළ වෙන්නේ ඉන්නවා. මේ කල්පේ විනාශ වෙන කන්නේ. ඒකයි ඒකට භද්‍ර කල්පේ කියලා. භද්‍ර කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ කියලා. උතුම් කියලා. එහෙනම් කල්ප 91කටම බුදුරු හත් නමයි නේද? මේ කල්පේ නම් බුදුරු හතර දෙනෙක් පහළ වෙලා තියෙන්නේ. පහුගිය කල්ප 90ටම බුදුරු පහළ වෙලා තියෙන්නේ තුන් දෙනෙක්. දැන් එහෙනම් බුදුරේගේ උප්පත්තිය මේ අර බල්ලු කැටව ගහනවා වගේ වෙන්නේ නැහැ. ඉතින් උන්වහන්සේගේ සාධනේ නැතිලා යන කාලේ ඔබ මොකද්ද කරන්න කියලා ඔබ තීරණය කරා. මේ වෙලාවේ කුවේ දිනාන මොකද කතා විනාඩි ටිකක් පුළුවන් තරම් නේද? රියල් ටිකක් මොන පුළුවන් තරම් හම්බ කරගෙන තට්ටු දෙකේ ගියා කියම ගහගෙන දරු වල ටිකකුත් හදාගෙන ඔය අවුරුදු 60න් පෙන්වන්න පස්සේ ඉමීට පන්සලකට රේඳු වෙනවා. එහෙම නැත්තම් වහ වහ මේක අවබෝධ කරගෙන නිවන් දකින්න කියලා ඔබ තීරණය කරා. ඔබගේ ජීවිතයේ අනුතුරේ මට නම් පේන්න තියෙන්නේ ඒක. ඔබගේ ජීවිතයේ අනුතුරේ බේර ගන්න තියෙන්නේ ඔබට. ඒ උදෙසා අපි දහම් දෙසනෝ, ඒ උදෙසා අපි ආරාම විහාරේ පනවනෝ. ඔබට තියෙන්නේ කොයි මොහොතේ හෝ ඇවිදින්න ඒවට බැඳින වැඩ කටයුතු කරගන්න. ඔබගේ උදරින්ම තමයි ඒව කරන්නේ, ඔබම තමයි ඒව කරන්නේ. ඒක නිසා තමයි මමත් මෙහි ආවේ. බෝවිය පෑදම් කරගෙන කටයුතු කරන නිසා මේ උත්තර දෙන්නේ. ඉතින් මගෙන් කෙරෙන්න ඕන යුතුකම තමයි ඔබව බේරගන්න. ඒක නිසා තමයි මම මේ දේවල් කියන උදේ ඉඳලා මම ඔබට දෙවෙනි දේශනාවේදී කියන ඕන විදිහට කිව්වා. ඉතින් ඒක තේරුම් ගන්න ඔබ මොකද දැන් ඊළඟට ඔබට වෙන්න යන්නේ කියලා. අමාරු වෙයි ගැලවිලා යන්නේ. ධර්මය අවබෝධ වෙන්න අවබෝධ වෙන්න ඔය අමාරු නැති වෙන්නේ. මේක කරගත්තේ නැත්නම් අමාරුයි. ඔහුද නැත්ද කියන්නේ? කරගත්තේ නැත්නම් අමාරුයි. මෙහෙම ගිහිල්ලා මැරුණොත් එහෙනම් මම ඒකයි කියන්නේ ඔබගේ අම්මා තාත්තට ආදරේ. වහා ධර්මයට යොමු කරන්න. වහා වහා ඒගොල්ලන් ඒ ආරාමයේ ගොඩනගුණාට පස්සේ ඒවට යොමු කරන්න. යොමු කරලා එයාට පොඩ්ඩක් ධර්මයේ හැසිරෙන්න කියන්න. මේ දේශනාව යවන්නේ යන්න. මුලින්ම තියෙන සීටි යවන්න. යවලා අස්සවන්න මේ සීටි. නිකම් මැරිලා තේරෙද්ද වෙනව නැත්තම්. මැරෙන දිවලෝකේ හේගේ අහන්නවත් නෑ. ඒ දිවලෝකේ යන තරම් පින් පුණ්‍ය කරන මොකද කරන්නේ? දැන් ඉස්සරහට තවහත් එහෙම යමෙයි. මහරහතන් වහන්සේලා දී වෙනකොට ලෝකේ අන්න දිව්‍ය ලෝක යන පුණ්‍ය කර්ම කරන්න ශක්තිය ඉපදී මිනිසුන්ට. එතකොට කොහේද එන්නේ? ඒක පිනක් කරන්න කියලා පව් කොච්චර කරගන්නවද? කාමුරුන්ට දානයක් දෙන්න කියලා මහා පව් පන්දරාවක් කරගන්නේ. දානෙ දෙනවා. ඉතින් දානෙ දෙන අතරින් එක්ක කාදරේ වයින්නවා, එක්ක හාමුදුරන්ට වයින්නවා, එක්ක මොනවද? ඔය ඔක්කොම කටක් පාටක් පරිසම් කරගෙන වැඩ කරන්න බෑ. ඊට පස්සේ ඔනේ යාළුවෝ බෝතලයක් උස්සන් එනවා වහගෙන. මං හිතන්නේ මේ වැඩම ගියේ මේ කියලා. ධර්මයේ බින්දුවක් හරි අහලා තියෙනවා නම් මම මේච්ච වැඩ කරන්නේ නෑනේ. දානි දවසේ මේ දානි දීලි වෙලා රක පොඩක් ගන්න එහෙම හදන්නේ නෑනේ. ධර්මයේ පොඩක් හරි තේරිලා තියෙනවා. ඔය අනිත් එක තමයි මට තව කියන්න කාරණාවක් තියෙනවා. ඔය අපි බැලුවා මේ ඇයි කියලා මේ තිරිණි බනහන අඩු. මේ ධර්මයේ දෙනවා අඩු. මේකට ප්‍රධාන හේතුව තමයි කාන්තාවෝ සහ කාන්තාවෝ වගේ යාළු. අපි හිතමුකෝ පිරිමියෙක් ඉන්න බොනෝ. ඌ බණක් අහන්න ආපු ගමන් ඊළඟ දවසේ යාළුවෝ ටික මොකද කියන්නේ? දැන් උඹ බණ අහනවා නේද? ඉතින් උඹ බොනවා නේද? අර පාච්චල් කරලා. ඒ පිව්වට කමක් නැහැ. මම කොහෙවත් කියන්න බොන්නේ මා කියන. බොනේක නවත්තන්න එපා. ධර්මය අවබෝධ කරගන්න. ධර්මය අවබෝධ කරගත්තාම මොකද වෙන්නේ? බොනේක නතර වෙනවා. ඉතින් ධර්මය අවබෝධ කරගන්නකම් බොන්න මුරුදෙච්ච කෙනාට බොනේක නවත්තන්න බෑ. ඉතින් අපේ මිනිස්සු අර බිරින්දාවර මොකද කරන්නේ? බිරින්දාවරට මල කරදර යන්නේ මේක වීලෙන්නේ. ඉතින් තව ටිකක් වැඩිපුර කොහොමද මේක නවත්ත ගන්න හදලා මොකද කියන්නේ? ඔය අදත් දීලා. ඉතින් බණ ඇහුවට වැඩක් තියෙනවද? ඔන්න ඇහුව ප්‍රශ්නේ. එතකොට අරුව මොකද කරන්නේ? මල කරදරේ මම බණාන්නේ නැහැ මම බොනවා. ඌ මොකද කරන්නේ? ඌ නතර වෙනවා. ඌ බණාන්නේ නැහැ. එතනින් එහාට ඌ බොනවා. මොකද ඌට නතර කරගන්න බැරි දෙන්නේ මොනේක? එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද? ඌව එන්කරේජ් කරනවා පුළුවන් තරම්. මේ හරක් මිනිස්සු ඉන්නේ. යාළුවෝ නම් කවන්න නැහැ කියමු. ඌ කොහොමද ඇති කවට ඉන්නේ උන්නේ නේ? උන්ට වලි බොන්නනේ. බිරින්දාවක්. ඒක නිසා මම මේ සියලු බිරින්දාවගෙන් ඉල්ලන්නේ. තමන්ගේ ස්වාමී පුරුෂයා. බොනවල. තමන්ගේ ස්වාමී පුරුෂයා තමන්ට හිංගි හිංසා කරනවනේ. බොරු කියලා පොළොස වචන කියනවනම් හොරකම් කරනවනම් ඒව නවත්තන්න හදන්න එපා. මොකද කරන්න තියෙන්නේ? ධර්මයට යොමු කරගන්න. පුළුවන් තරම් බණ අහන්න සලස්සන්න. බණ අහගෙන අහගෙන අහගෙන යනකොට මේ වාහනේ එළවන ඩ්‍රයිවර්ට හම් වෙනව මොකද? ලයිසන්ස්. අන්න එතකොට මේ වාහනේ ගායි වැරදි වෙන්නේ. ඔය පිරිමි ගොඩක් අඩු වෙන්නේ හේතුව තමයි ඔය උන් දවස් දෙකක් බලාපු ගමන් එක්ක යාළුවෝ ලෝහනවා නැත්තම් නිරින්දව ලෝහනවා. ඒක නිසා අපි මෙතන මිනිසු ගැන අනුකම්පා කරනවා. ඒ අයට බොන එක නවත්තන්න කියන්න එපා. ඒ අයට කියන්නේ ධර්මයේ නම්. ඒක ශාක්‍ය වංශිකයේ කීතිය. සෝතාපන්න වෙලා බොන. දැන් ආද අපි දු නිරින්දව කියනොත් බණ හොර වෙන්නේ නැහැ නෝ බොනෝන්නේ නම්. එහෙම කියනවා. මේ මේ පිරිමැරි කියන්නේ නේද? මනෝවල නැහැ. ඔය පස්සේලා කනවල. මේ එහෙම කියන්නේ නැහැ නේද? එහෙනම් කාමයේ කියලා කිව්වහම මොකද පොනේක විතරදයි ඉන්නේ. මනෝවල නැහැ. ඔය ටීවී බලනවා. ඒවත් අහන්න ඕනේ. එහෙනම් ඔය කියන ඔක්කොම අතරින්නේ නැහැ. මනෝවලම අරහතේටපත් වෙනවා කියන්නේ. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. මිනිස්සු යතේ වැරදි වෙනවා. මම ඒකයි කිව්වේ අපි මේ ලංකාවට ගිහිල්ලා හිරගෙවල් දෙහික ධර්ම දේශනා කරනවා. මිනිස්යාටින් වැරදි වෙනවා. ඒ දියන්නේ මොකද්ද? ලයිසන් නොදීපු නොගත් ඩ්‍රයිවර්ලා වාහනේ එලවනවා. ඒක නිසා තමයි ඔය වැරදි වෙන්නේ. මේ වාහනේ එලවන්නේ ඩ්‍රයිවර්ට ලයිසන් හම්බෙලා නැහැ. ඒ වගේ නේද? දැන් මොකද කරන්නේ? අර ගෝගම්බර නෑ මේ කොහෙද ගෝගම්බරයි තව කොහෙද මේ වැලිකඩයි වාහන ගාල් කරලා දිනනවා. කොටු ගහලා වාහන ඔක්කොම ගාල් කරලා ඩ්‍රයිවර්ලත් එක්ක දැන් ඩ්‍රයිවර්ට මොනවද කරන්න බැරිද? වාහනේ ඉන්න තව හම්බන්න බැහැනේ කවදාවත්. දැන් ගාල් කරලා ඉන්නවා. ඉතින් ඔයිට වඩා හොඳ නැද්ද ඔය ඩ්‍රයිවර්ට හොඳ ලයිසන් එක දීලා එළියට දැම්මම ආයේ කාටවත් කාටවත් කරදර වෙන්නේ නැහැ. ඉතින් ඒකයි මේ තිරසට ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. මිනිස් වාසියෙන් වැරදි වෙනවා. යැනි කෑ ගහගෙන ආව ගත්ත පොල්ලක් ගැහුවා. ඒ මොන හොතක් ගියේ? මං කියන්නේ ඒක හරියටක් කියලා. නමුත් ඒක තුළ මුළු ජීවිත කාලෙම මිනිම වෙන්නේ. ඒක මුදුදාවට පට හැදී. ඒ මොහොතේ මිනිමයි. ඒක බින්දු මාත්‍රයකවත් හිතක් තිබුණේ නැහැ එහෙම කරන්න. නමුත් ඒ මොහොතේ කෙරුණා. කල්ලන් ගිහින් දැම්ම හිරි. වාහනේ දැන් ගාල් කරලා. දැන් ඒගොල්ලෝ ජීවිතේ දෙපා වෙලා ඇත්තේ නේද? ඉතින් හොඳ වෙලාව හිරෙන් නිදහස් වෙන ගමන්ම වක් වෙන්නේ. ඇයිල වැදී. ඒ මේ ගොඩින් දැන් මේ දූල පුතාලා මේ කාන්තාව අතහැරලා ඉතින් දැන් අවුරුදු 5ක් ගියේ ඉතින් ඕකම එහෙමයි කියලා අතහැරලා දාලා ඇති. ඉතින් එක සත්‍යයක් හරි නිවන් දක්වන්න පුළුවන්. එක සත්‍යයක් නිදහස් වුණත් කොච්චර දේද බලන්න. ඉතින් අපිට කරන්න ඕනම හැමදේම අපි කරනවා. ඊළඟට තියෙනවා අපිට ලොකු ණයක් තියෙනවා තව ගෙවන්න. ඒ තමයි රණවිරු. ඒ නිසා දැන් අපි ලංකාවට ගියාම ආබාධිත රණවිරුව සියලු දෙනා එක තැනකට ගෙනල්ලා ධර්ම දේශනාවක් කරනවා. ණය ගෙවෙන්න. ආමිහි අය මිනි මරුවට අපල වෙන්නද? වෙනවලි. එතකොට ඒ අය මිනි මරුවේ කවුරු හින්ද? අපි හින්ද. කොහොද දැන් අපේ යුතුකම? අපේ යුතුකම නේද ඒ අය අපාගතන එක නවත්ත ගන්න. ඒ උදෙසා තමයි අපි ඒක කරන්නේ. සම්තරම දේශනා කරන සෝතාපන්න මාර්ගයට හදලා දාන්න සිව් දෙනවා. ඒ වගේම අපි එයා ඉස්සරහට කියන ආරාමයට එන්න කියලා. අතක් පයක් නැති වුණා කියලා නිවන් දකින්න බැරි වෙන්නේ නැහැ නේ. හැබැයි මහන වෙන්න බෑ. මහන වෙන්න ඕනේ නැහැ නිවන් දකින්න. එතනයිල වැටෙලා ඉඳලා මේ කරගත්තා නම් ඒත් ඇති. හතිය දෙකක් ඉන්න පුළුවන් ඇවිල්ලා ඉන්න කියලා. ඉඳගෙන මේ කටයුත්ත කරගන්න කියලා. තින්වදිනේ ධර්මයේ යොමයි කියලා කියන්නේ මේ තුන් ලෝකෙටමයි දෙයක්. ඒ ධර්මයේමයි ආරාමයේ මේ මුළු තුන් ලෝකෙටමයි ඕනේ කෙනෙකුට ඇවිල්ලා තමයි කටයුතු කරගන්න. ඒකයි මම කිව්වේ ඔබ ලංකාවට ගියාම අඩුම තරමේ සතියක් දෙකක් වත්. ඒ ස්ථාන වලට ඇවිදින්න. ඒක ඒ ක්‍රමවේදයට අනුව ඒ සත්‍ය දෙක ඉඳලා බලන්න ආයියයිද කියලා. ඒ දැනුම සාන්තිය කොච්චරද කියලා. එන් සියල්ල සැකසලා එනවා මේ බුද්ධ සාසනේ මේ මේ නැවත බුද්ධ සාසනේ බබලනවා. බුදුන්ගේ කාලේ හා සමාන බුද්ධ සාසනේ ලැබීමක් සිද්ධ වෙනවා මේ ළඟ ළඟ. අපි සමාධි ක්‍රමවේදවලට දැකලා තියෙනවා. මහරහතන් වහන්සේලා දසදහස් ගණන් ගිහිනේ. ඒ එක මහරහතන් වහන්සේ නමක් වෙන්න ඔබ. එතන ඔබ දිනුනේ. එක මහරහත් මෙහෙණියක් බවට පත් වෙන ඔබගේ විරින්ද. අන්න එහෙම කතාවක්. ඔයත් රස්සාවකට යන්න. මාත් රස්සාවකට යන්න. අපි හොඳ ගියක් ගමු. ලොකු කාර්යයකුත් ගමු. කොයිට වඩා හොඳයි. ඔයත් බනහන්, මාත් බනහන්. ඔයාට බැරි දෙයක් මගෙන් අහන්න. මට බැරි දෙයක් මම ඔයාගෙන් අහන්න. අපි දෙන ධර්ම අවබෝධ කරගෙන ඉන්න නිවන් දකිමු. ඕන ඕකනේ ආදරයට කරන්න තියෙන. එහෙම නැත්නම් මේ ඉන්න ලොකු ගියක් ගත්තා, ලොකු කාර්යයක් ගත්තා, අන්තිමට පෙරේතය දෙන්නත් එක මොකද කරන්නේ? නැරලගීල පෙරේතය වුණා, දැන් පෙරේතය ජෝජු අරගේ උඩේ ඉඳලා පල්ලෙහාට අතු ගන්නවා. පල්ලෙ හැදලා උඩට ගන්නවා. ඕකම කරගෙන මුළු ජීවිතේම පෙරේත කාලෙම ඉවරයි. මම මේ මෙච්චර කියන්නේ නෙමෙයි, පෙරේත උනාට පස්සේ මට ඔබගේ වැඩක් නැහැ. මෙන්න කලින් තමයි මේ කියන්නේ. පෙරේත උනාට පස්සේ මේව කතා කරලා වැඩක් නැහැ. ඕම් උනා. දැන් ඉතින් ඉඳගෙන බලන්න. තව මෙන්න කලින් තමයි දේව සිහි කරන්නේ. සිහි කර කර සිහි කර කර decisions වෙනස් වෙනවා. මං කියන්නේ අපි කිය ලෝකේ අල්ලන්න තමයි. decisions වෙනස් වෙනවා. මේ මානව කාලය කියන්නේ වෙනස්. සාධර්මයේ වැටීච්ච ගමන් වෙන මොකුත් ප්‍රශ්න නැත්තම්. සාධර්මයේ වැටීච්ච ගමන් දෙන්න දෙමල්ල. විශේෂයෙන්ම couples වලට මේක වෙනවා. දරුවෝ නැහැ, දරුවෝ බලාපොරොත්තුවක් මේ මෙච්චර කල් දරුවෝ නැතිවෝ, දරුවෝ නැතිවෝ මොකක් හරි. දරුවෝ සම්බන්ධයක් නැත්තම් ජීවිතේට තක්ගාල වෙනවා. තනියෙන් ඉන්න අයට වඩා couples වලට තමයි ඒක වෙන්නේ. මොකද හේතුව තමන්ට ඉන්නා partner කෙනෙක් ධර්මයේ කතා කරන්න හැමතිස්සෙම. මේ කතා කරලා කතා කරලා කතා කරලා දෙන්නත් එක නිගමනය දෙනවා අපි ඉන්න නිවන් දැකීම. මේක හරියන්නේ නැහැ. නැත්තම් තව අවුරුදු 20ක් ඉඳලා ඔච්චරයි නේ. මම විවාහ ජීවිතේ රහුල් හැරිලා නෙමෙයි. අවබෝධයෙන් ඉන්න හැබැයි බිනිදව දාලෙන්න එපා බෝ. ඒක ඉතින් සුදුසු නෑ. කුමින්දර පුළුවන් තරම් තේරුම් ගන්න. තවන් පුරුෂයව දාලෙන්න එපා. තවන් පුරුෂයට පුළුවන් තරම් තේරුම් ගන්න. තේරුම් ගන්න ඉවරලා එන්න. දැන් මේ මේ වෙන කටයුත්ත කරගන්න. තරුණ ජීවිතයක් අකාලේ නාස්ති නෑන්නේ. ඔය තරුණනේ තාම පොඩි කාලේ ඉන්නේදී. අපි දැන් තමයි පරක් ඉන්නේ. මේක පටන් ගන්න දේ අවුරුදු 14දී. 14දී පටන් ගත්තා නම් මේ වෙනකොට වැඩේ කරගෙන ඉවරයි. මහරහතන් වහන්සේ නම ඉතින් මහරහ මේ පන්සල් වල හාමුදුරුවෝ ගැන නෙමෙයි කියන්නේ මහරහතන් වහන්සේලා දෙවියෝරු ඇවිල්ලා දෙපා සිඹ සිඹ වඳින්නේ මහරහතන් වහන්සේලා. ඒ තනතුර කියන්නේ මේ මේ ඇමරිකාවේ ජනාධිපති කියන්නේ කවුද? තුන්තු දෙකේ තනතුරක් ඒ. රහතන් වහන්සේ කෙනෙක් නමක් කියලා කියන්නේ මේ මුළු තුන් ලෝකෙටම මහා ශ්‍රේෂ්ඨ වෙච්ච උතුමෙක්. ඒක පල්ලෙහාට හිතන්න එපා. ඒ පදවියට එන උත්සාහ කරා. ඔය දරණ මහන්සිය ඒකට දාන. මේ ජීවිතේ ඉන්න කාලේ පුළුවන් තරම් ඒක කරලා බෑ. මේකෙන් හතල් පැවිදිලා ඒක කරගන්න try කරනවා. මම ඔබට ආරාධනා කරන්නේ අවංකව. තීරණේ දෙන්න ඔබ. ධර්මය අහන්න. නිරන්තරයෙන් ධර්මය අහගෙන අහගෙන අහගෙන අහගෙන යන්න. එච්චර තමයි ඔබට කරන්න තියෙන්නේ. අතහැරන එක වෙලාවට අතහැරේ. මතිය මහත් කාලේදී රාධන මහන්තර වීවිල දිනනවා. ඒ කාන්තේ. ඒ කාන්තේ. මම මේ දේශනාව විරේලා මහානාථන් වහන්සේලාගේ ධාතු වහන්සේලාත් එක්ක ඉන්නවා. මම එකයි කියන්නේ කැලේට තිබෙන මල් වගේ උත්තර. මේ සමාජ ඉඳගෙන මේක කරන්න බෑනේ. ඒක නිසා උන්වහන්සේලා වඩගස්සනවා. යන්තම් පින්න පාතිකව යතේ. ඒ පින්න පාතිකව යතිනා උන්වහන්සේලා උන්වහන්සේගේ භවගමන කෙලවර කරගන්නවා. ඊට පස්සේ ඒ වනාන්තරයේ උන්වහන්සේලා විඳවනවා. ඉතින් දෙවරු එකසලා ඒ සීලයේ ආදානය කරන වෙටි. ඒ මේ කැලේටම අයිති වෙලා ඉන්නේ නේද? ඔය ආරම්භ සේනාසනවල ඕනතරම් මහරහතන් වහන්සේ ඉන්න පුළුවන්. මේ මඟ හරියට වඩනවා නම් ඉන්න පුළුවන්. මේ මඟ හරියට වඩන්නේ නැත්නම් ඉන්න විදියක් නැහැ. මඟ බලා කොට තියෙන. ඒකයි මම කියන්නේ. මට ඕනේ වීරවන්තය විතරයි. මඟ මන් දෙන්න. කොන්ද බල දෙන පිරිසක් තමයි ඕනේ. වීරවන්තය. දැන් මම මේ කතා කරන්නේ ඉතින් ඊයේ මම තාම නිදිනේ. අද උදේ ඉඳලා මම මේ ඔබට දේශනා කරනවා. මේ වීරය මොහොම අඩුයි නේද? මේකට වඩා ලොකු වීරයක් ඕනේ. දැන් මේ දේශනා විවරයට ගමන් මම ආය යනවා මේ ගමරට මට. දැන් විඳා ගන්නවා කියන එකක් වෙන්නේ නැහැ දවස් දෙකකට. ඒත් හැටි උදේ දේශනාවක් කවුරුද කරන්න කිව්වොත් ඒකත් කරනවා. මොකද ලංකාවට ගියා කියලා ගියාම හැංගිලා තමයි ඉන්නේ. නැත්තම් ගේ පිටිනවා නේද? නැසොබෝදි ගහනවා වගේ නෝ ඕගාලේ ආරංචි වෙච්ච ගමන් ආවයි. ඊට වඩා හැම ගොඩරට හැංගිලා ඉන්නේ. කරතෙන් බලමින් ඉඳලා. වීරවන්තයෙක් වෙන්න මේක රසනවා කියලා ලොකු අධිෂ්ඨානයක් ඇති කරගන්න. ඒකේ මං කියන්නේ රහතන් වහන්සේලාට වන්දනා කරනවා වගේම මේකදී ඒ මහරහත් පදවිය ලබන්න උත්සාහ කරනවා. ක්‍රිකට් මැච් එකක් බලනකොට වඩා හිතෙන්නේ නැද්ද ක්‍රිකට් ගැහුවනම් හොඳයි කියලා. ඒ වගේ අර මහරහතන් වහන්සේ නමක් දීලා බලලා සාදු සාදු කියනකට වඩා තමන් මහරහත් පදවිය ලබන්න උත්සාහ කරනවා. ඒ උදෙසා වීරය වඩන්න පුළුවන් තරම්. කරන්න පුළුවන්. වීරය වඩන්නයි ඕනේ. කරන්න පුළුවන්. මට ඒක හෙට උදේ ඉර පායන එකවත් මට විශ්වාස නැහැ. නමුත් මේ අරහත් මාර්ගයේ තියෙනවා මට විශ්වාසයි. ඒව ප්‍රත්‍යක්ෂ කරලා දෙන්න. ඒ කාන්දේම විශ්වාසයි. ඔබ නිකමල හිතලා බලන්න ඔබ අහන ඕනේ ප්‍රශ්නෙකට උත්තරයක් ගැළපෙලා එනව නේද? මම මොන තරම් මෙහෙදක හිටියද? ඔබ අහන ඕනේ ප්‍රශ්නෙකට උත්තරයක් ගැළපෙලා එනවා. දැන් මේ මේක කලින් ඇහුවේ මහා ගැඹුරු ප්‍රශ්නයක්. ඒ ස්වාමීන් වහන්සේ කියපු විදිහත් හරියි. නමුත් ඒකට මම යථාර්ථවත් ක්‍රමයක් දුන්නා. මම ඒව වැරදි කියන්නේ නැහැ කවදාවත්. තව කවුරු හරි කියපු දේක් වැරදි කියන්න මට අයිතියක් නැහැ. මම බුදුහාමුදුරුවෝ නෙමෙයිනේ. මම ධර්මස්වාමී නෙමෙයිනේ. නේද? හැබැයි මට තේරෙන යථාර්ථයක් තියෙනවා. අන්න ඒ යථාර්ථය ඊට පස්සේ මම කියනවා. ඕක මෙහෙමත් පොඩ්ඩක් හිතලා බලන්න කියලා. එහෙම නම් මගේ ප්‍රශ්නේ. හරිද වැරදිද කියන්න පුළුවන් අයිතිය තියෙන කාටද? බුදුහාමුදුරුවෝ. ධර්මස්වාමී උන්වහන්සේ ධර්මාධිපති ආනතව ප්‍රශ්න තියෙනවා. බහරක සාමණේරගේ දේශනා කරනවා මේ ත්‍යාග මෛත්‍රී වඩද්දී කවුරු කෙනෙක් කර්මුණ කරලා කියලා චිත්ත මනෝ මානසං හදයන් තැනට පත් වෙලා ඒක අර අපි කරන වැඩේ ෆෙක්ට් එක පොඩ්ඩක් අඩු වෙනවා නේද? ඔව්. දැන් මෙහෙම වෙන්න පුළුවන්. ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩනකොට දැක ගන්න ඕනේ මෙත්තාව කියන්නේ මොකද්ද කියලා. මෙත්තාව කියලා ගත්තහම මෙත්තාව කියලා කියන්නේ මිතුරුකමයි කියලා කියන්නේ. නමුත් මෙත්තාව කියන්නේ මිතුරුකම කියලා ගන්න බෑ. සාත්‍රුන් වහන්සේ කාත් එක්කවත් මිතුරුයිද? සාත්‍රුන් වහන්සේ කාටවත් හතුරුයිද? ඒත් නෑ. මිතුරුයි කියලා ගත්තොත් එහෙනම් මෙතන තියෙනවා මොකද්ද? ඇල්මක්. එහෙනම් යමක් යමකට ඇල්ලුනොත් එහෙනම් එතනින් වෙන ඒ රාග දේශ මොහ වලට උපතක් වෙනවා මිසක් ඒක නිවනට මූලික වෙන්නේ නැහැ. නමුත් මේ ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ හැදිලා තියෙන්නේ ආර්ය සඳහා. මම උදෙත් කිව්වේ ඔකට. ඔකට දැන් පුළුවන්ද? මෙච්චර මේ ගෝරතර සංසාරේ අන්තමහා දුකක් විඳින බව දැනගන්න. ඔකට පුළුවන්ද කියන්න? අනේ නුඹ සුවසේ සිටිත්වා. ඔකට කියන්න එනවද ඒ වචන? එයිට වඩා එනව නේද මහා මේ ගෝරතර සංසාරේ නිදහස් වෙත්වා කියන එක. නිකම්ම හිතර බලන්න. මහා ගෝරතර සංසාරයක් තියෙනවා. ඒකෙන් දෙවිදෙවි ඉන්න මිනිස්සුෙකුට කියනවා. අනේ නුඹ මේ අග්ගයේ සුවයෙන් සිටිත්වා. සිතින් සුවයත්තෙක් වෙත්වා. වෛර නැත්තෙක් වෙත්වා. තරහ නැත්තෙක් වෙත්වා. පිටුදේ පොයින්ට් එක කියන්න කලින් තව එක තියෙනවානේ මහා විශාල එකක්. මම ගින්නක් තියෙනවා. මේ සසර ගින්න. මේ සසර ගින්නෙන් මිදෙත්වා. මේක මහා දාහයක්. මේ දාහෙන් දැවෙනවා මිනිස්සු. එහෙනම් සංසාර දාහයෙන් මිදෙත්වා. ඔන්න ඔය විදිහට ආර්යයන් ආර්යෝ විසින් ආර්ය මෛත්‍රිය පතුරවනවා. මේ ආර්යෙකුට විතරයි මේක කරන්න පුළුවන්. ආර්ය කියලා කිව්වේ සෝතාපන්න මාර්ගස්ත්‍ය ආර්යය. සෝතාපන්න මාර්ගයට ආපු පුද්ගලයා. ඒ කියන්නේ මේ ලෝකයේ අසාරයි කියලා තේරුම් ගත්ත කෙනා. ඒක මොකද සංසාර නෑ සං අසාරයි කියලා තේරුම් ගත්ත කෙනා. එහෙනම් යම් මොහතක සං අසාරයි යම් තේරුම් ගත්තම ඒ පුද්ගලයා එතනින් එහාට මොනවද හැමතිස්සම හිතන්නේ? අනේ මාව මේකෙන් නිදහස් වෙලා යනවා නේද? අනේ මගේ බිරිඳව මේකෙන් නිදහස් වෙලා යනවා නේද? අනේ මගේ යාළුව මේකෙන් නිදහස් වෙලා යනවා නේද? අනේ මගේ දෙමාපියෝ මේකෙන් නිදහස් වෙලා යනවා නේද? මේ ලෝක සත්‍යය මේකෙන් නිදහස් වෙනවා නේද? ඒ අසාරයේ දැකපු කෙනාට තිබුණ නිරන්තරයෙන් හටගන්න සංකල්පනව නෝ. එහෙනම් මේ මෛත්‍රිය වඩන වෙලාවේ සාත්‍රුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ සාසනේ මෛත්‍රිය මොකද්ද? ඒ වෙලාවේ කියනවා මහණෙනි විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාමී මෙත්තා සහගත සති සම්මුච්ඡංගේ වඩන. ඔන්න බුදුදහමේ එන මෛත්‍රී ගම්මේ. එහෙනම් බුදුදහමේ එන මෛත්‍රී ගම්මේ දෙන්නේ මේ ලෝක සත්‍යයට මේ අනේ වෛර නැත්තු වෙන්න ඕනි, ඕගොල්ලෝ තරහ නැත්තු වෙන්න ඕනි, ඕගොල්ලන්ට හොඳට සල්ලි හම්බ වෙන්න ඕනි, හොඳට කාලා දීලා ඉන්න ඕනි. එහෙම එකක් නෙමෙයි. විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාමී පංච නීවරණයන්ගෙන් නිදහස් වෙච්ච විරාග නිස්සිත සැරිසැරීම අග්‍ර කර ගැනීමෙන් නිදහස් වෙච්ච නිරෝධ නිස්සිත මේ උදා කර කර යන ගමන නැති කරන සුළු වොස්සග්ග පරිණාමී නිවන දෙසට නැමුණු මෙත්තා සහගත සති සම්පෝච්ඡංගේ වඩන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කරා. එහෙනම් ඔය සාමාන්‍ය මෛත්‍රී ඔය අද ලෝක සත්‍යය පාවිච්චි කරන මෛත්‍රී ක්‍රමවේදේ ඕක නෑ. එහෙනම් සාස්ත්‍රුන් වහන්සේගේ සාසනයේ තිබුණේ තියෙන්නේ මොකද්ද? ආර්ය මෛත්‍රී ක්‍රමවේදය. මේ ආර්ය මෛත්‍රී කර්මස්ථානයක් වඩනකොට පුද්ගලයෙක්ව මිතුරු හිතින් අරගෙන වඩන්න එපා. මොකද මිතුරු හිතින් පටන් ගත්තොත් එහෙම ආදවීමක් වෙන්න පුළුවන්. ඒ නිසා මිතුරු හිතින් ගන්න එපා. ගන්න දෙන්නේ මොකද්ද? මේ සත්‍යයේ මොකෙක් හරි සත්‍යයෙන් අරමුණු කරන්නේ ඒකේ ප්‍රශ්නේ නැහැ. පුද්ගලයාව අරමුණු කරන්නේ. අරමුණු කළාද මිතුරු හිතකින් ගන්න යන්නේ පහයක්. දැන් දරුවෙකුට දැන් දරුවෙගේ ප්‍රශ්නයක් තියෙනවද නෝකට? ඔබට පුළුවන් මොකද්ද? ඒ දරුවව අරමුණු කළා. ආර්ය මෛත්‍රී වඩන්න. අම්මා තාත්තා දෙන්නත් එක්ක දරුවව ඉස්සරහා තියාගෙන දරුවව අරමුණු කළා ආර්ය මෛත්‍රී වඩන්න. ඒ ආර්ය මෛත්‍රී වඩන වෙලාවේ ඒ වෙලාවේ ඒ අයගෙන් පිටෙලා යන සුදු කියලානේ. අර දරුවන්ට සුවපත් වෙන්න දෙන ඉඩකඩ වැඩි. ඒ වගේ මේ ගෙවල් දොරවල් වලට ලැබෙන ශාන්තිය වැඩි. එහෙම ක්‍රමවේදයක් තියෙනවා මේ ආර්ය මෛත්‍රිය තුළ. ඒක නිසා පුළුවන් තරම් ආර්ය මෛත්‍රිය වඩන්න. හැබැයි ආර්ය මෛත්‍රිය පුද්ගලයෙකුට වඩන්නේ මිතුරු හිතක් ඇති කරගෙන වඩන්න යන්න ඕනේ. එහෙම වුණොත් එහෙම අර වොස්සංග පරිණාමී කියන තැන නිරෝධ නිස්සිත විරාග නිස්සිත කියන තැන වෙනස් වෙන්න පුළුවන්. ඇයි ඒ? මේ තමන්ට හිතයිසී පුද්ගලයෙක්නේ. තර කියන්නේ දැන් කෙල්ලෙක් එක්ක කොල්ලෙකුට යාළු වෙන්න ඕන නම් එහෙන් බැරි විතර කියන්නේ මොකද? ඔයාට අසනීපයිද? මම බෝධි පූජාවක් තියන්නම් කො ගිහින්න. හ්ම්? අනේ ඌ ගිහලා බලන්න දැන් ඕනේ වනේ මේ. එහෙනම් ඌ ගිහින් අර කලනාවද? දැන් කලන ඌ දැන් පිනක්ද කරන්නේ? මේ හද්ද කාම භෝගියේ. ඌගේ කාම වදුර හොයාගන්න ඌ අර භෝගහක් නාවනවා ගිහලා ඌ පිනක් නෙමෙයි කරන්නේ. අන්න ඒ වගේ தத்துவයක් උදා වෙන්න පුළුවන් මොකද? යාළුවෙක්ව අරමුණු කරගෙන මෛත්‍රී වඩන්න කියලා. ඒ වගේම තියෙන්නේ ඔය දේවල් වලින් පරිස්සම් ඉන්න ඕනේ හරියට. ඔය පින් දහම් කරන වැඩ දිනව නේද? කාන්තාවන් සහ පිරිමි එකට ඉඳගෙන පින් දහම් කරන වැඩවලදී හරියට පරිස්සම් වෙනවා. මං කියන්නේ මේ සාල් පුරුෂයා සහ පිරිමි ගැන නෙමෙයි. කාන්තාවන් සහ පිරිමි විශේෂයෙන්ම තරුණයි. එකට ඉඳගෙන කරන වැඩ පිළිවෙල වල තුන හරියට පරිස්සම් වෙන්න. විශේෂයෙන් පින්කම් කරද්දී. මොකද ඔය පින කරාදි දෙන්නගේම හිත් බොහොම ටික ටික පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු වෙනකොට ගති ආකර්ෂණය සිද්ධ වෙන්න පුළුවන්. ගති ආකර්ෂණය සිද්ධ වුණොත් එහෙනම් ඊට පස්සේ මොකද? අනේ නිවන් දකින්න ආපහු දැන් මොකද වෙලා තියෙන්නේ? මෙන්න හෙට පොල් වෙනවා කියන්නේ නේද? එහෙම වෙන්න පුළුවන්. ඔය හිත් පිරිසිදු වීම තුනත් එහෙම දේවල් වෙන පිරිසිදු වීම කියන්නේ නිවරට පරිවීම නෙවෙයිනේ පින් කරන්න නෑනේ. දැන් ගොරතුරට පන්සලක බුදුන් වදින්න වගේ එන ගෑනලමෙකුට ඇයි පිරිමින් ආකර්ෂණය වෙන්නේ? තරකා. පිරිමියගේ හිතේ තියෙනවා කාන්තාව හරි අහිංසක කාන්තාවක් හොයාගන්න. හරි චාම් අහිංසක කාන්තාවක් ඕනේ. හරි දඩම්බර කෙල්ලෙක් කියන අම්මා කියන පුතේ යම පන්සල්. ඔබ දැන් ගිහින්නේ අවුරුදු දෙකකින් පන්සල් ගියේ. ඔය කොණ්ඩේ හරියට වැඳගනි. ඔන්න අම්මලා කොණ්ඩේ හොඳට ගොතන නලන්නේ. ඈ? කොහෙද වදන? අරගෙන යනවා පන්සල. ඒ දිහාකට ඔබ ඉන්නෝනේ මෙහෙ දඟලුවට කම නැහැ. පන්සලේ ගිහිල්ලා ඉන්නෝනේ මීයා වගේ. ඈ? දැන් අරගෙන යනවා. අනේ මේක දකින්න හොල්ල මොකද හිතන්නේ? ඇයි? අර මොකද අර පිනක් කරන්න යන නේදලු දැමුණු ස්වභාවයක් තියෙනනේ පන්සලකට අරින් මෙයාවට පස්සේ. නෑ ඒක කියන්නේ මේ බෑන් හරියට පරිස්සම් නේද? මේ මම පරිසංගුන් නැත්තම් අන්තිමට වෙන්නේ විපා මේ ඒවෙන් කරදර සිද්ධ වෙනවා. අයිති යෝජනා කරන්න හිතෙනවා. මොකද අරව වැඩිලා එනවා මොනවාද? අපි දැන් කතා කරන්නේ. සංයෝජන සංයෝජන හැදි හැදි එනවා. දැන් අර කෙල්ලව දැක්කම බොල්ලන් හිතෙන්නේ මොකක්ද? හානේ පුදුම චාම් හරි මහින්සකයි. ගෙදරදී මීනවා දැක්කම පරන්තක යන්නේ. නමුත් අර වෙලාවට හරි චාම් වගේ තේරෙනවා. අර සංයෝජනයක් හදලා දෙනවා අර හිතේ. හේතුව මොකද? අර ගති ආකර්ෂණය වෙන නිසා ඒ වෙනවා. එහෙනම් ඒක නිසා ඒවැන්නුත් පරිස්සම් වෙනවා. ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ විශේෂයෙන්ම කාන්තාවක් කියන යොමු කරලා වඩනකොට ඒවැන් හරියට පරිස්සම් වෙනවා. දැන් මේ කියන්නේ නැත්තම් ඒවැන් පින්වදිනේ අර මේ පළක් ඇති වෙන්නේ නැහැ. තියෙන ඵලයටත් හෙන ගහනවා ඊට පස්සේ. මොකද ඔය හාද වීම කියලා කියන්නේ ඒකයි. ඒ හාද වෙන්න වැඩ පිළිවෙලක් සකස් වෙනවා ඊට පස්සේ. ඒතොත් ඒක නිසා එක පුද්ගලෙක් අරමුණු කරලා ආර්ය මෛත්‍රී වඩනවට වඩා සියල්ලෝ මරමුණු කරලා ආර්ය මෛත්‍රී වඩන විශේෂයෙන් තමගේ දරුවෙක් කරේ මේ අධිනීතයෙන් ඉන්නවනම් දරුවවත් සිහිපත් කරලා සීල දෙනව සිහිපත් කරලා ආර්ය මෛත්‍රී වඩන ඒක තමයි සුදුසු. තනි පුද්ගලයෙකුට ආර්ය මෛත්‍රී වඩනවා කියන එක තුළ අර ඊළඟට අර ඔතන ඇතිවෙනවනේ මගේ කියලා හැඟීමකුත් ඊට පස්සේ එහෙමත් එකක් එනවා. එතකොට ආයි අරගේ තියෙන ශක්තිය බල වෙලා යනවා. මොකද ඒක නිවන විතර නමුරු වෙලා නැහැ එතකොට. ඒක. ඒක නිසා තමයි උන්වහන්සේලා එහෙම කියන්නේ නැත්තේ. තව ප්‍රශ්න තියෙනවා. මාර්ගයෙන් පොඩ්ඩක් මේ කියන පුළුවන්ද මේ සතර සත්‍යපට්ඨානිය වඩන්න පොඩි හඳුන්වීමක් කරන්න පුළුවන්ද? දැන් කායම් පස්සනාම් කියන්නේ මේ දැන් තින්න දන සිහියෙන් ඉන්න කියලා වගේ. හරි. දැන් මෙහෙම හිතන්න. කායම් පස්සනාම් කියලා කියන්නේ කයට අනුව කය පිරිසුදු කරගන්න. ඒ කියන්නේ කයට අනුව කය ගැන හිතන විදිය පිරිසුදු කරගන්න ආකාරය. ඒ කියන්නේ සංයෝජනයන් ගන්නෙ නැතුව ඇත්ත ඇතිසතියෙන් කය දිහා බලන හැටි. ඕක සාතුරුන් වහන්සේ පළවෙනි කොටසේ දේශනා කළ ආනාපාන පද්ධතිය. දැන් මේ අහන කාරණා බොහොම ගැඹුරුයි. මම හතරක් දැම්මා. ඕකේ තියෙන කොටස් 14ක්. සාමේ කායල් පසන්නයි 14 විදිහට දේශනා කරන්නේ. නවසීවති කියයි තව කාරණා පහක්. ආනාපාන පබ්බේ, ඉරියාපත පබ්බේ, සති සම්පජන්නේ, අසුබේ, ධාතු මනසිකාරේ පහයි නවසීවති කියේ. 9යි ඔක්කොම 14යි. 14 ක්‍රමවේදය දේශනා කරලා තියෙනවා සාස්ත්‍රුන් වහන්සේ කායල් පසනා වඩාගෙන. ඕකෙන් එකක් වැළුවනම් හරි. ඔය 14 ක්‍රමයේදී දීප පළවෙනි ක්‍රමයේ තමයි ආනාපාන පබ්බේ. ආනාපාන පබ්බේ කියන එක වෙනදෙනේ ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ආනාපාන සතිය කියන එක මෝහ චරිතයට සස්ත්‍රාය නොවේ. ඒ කියන්නේ මෝහ චරිතය කියලා කියන්නේ හරියට සද්ධර්මයේ තේරුම් ගන්න අමාරු අයට. ආනාපාන සතිය මම නොගිය මෙහෙම සාස්ත්‍රුණාදී දේශනා කරනවා. ආනාපාන සතිය කරන්න බෑ ඒ අයට. නමුත් හුස්ම ඉහළට පහළට දාන එක නම් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. බැරිද? අර මුස්ලිම් කෙනෙක්ගෙන් අහලා බලන්න ඔය අලු ඉන්නනේ. ඒ ඔබ හුස්ම ඉහළට පහළට දානවාද කියලා? ඒකවත් කරන්න බෑ. හැබැයි ඒක ආනාපාන සතිය. ඔබ කියන්න පොඩ්ඩක් නහය හිත නහය හුස්ම වදින හැටි පිටවලා මේ පොඩ්ඩක් හුස්ම අරන් බලන්න උඹට තේරෙනවද කියලා බලපන් කියලා. කරන්න බැරි දේවලන්ට ඒත් පුළුවන්. නමුත් මගේ සාස්ත්‍රුණ වාසේ ආනාපාන සතිය සෝතාපන්නෙකුට හරි නරිතාට කරන්න බැහැ. කළාට වැඩි නේද? ඔන්න ඕකයි කියන්නේ. ආනාපාන සතියම වරද්දගෙන තියෙන්නේ ඔක්කොම. ඉදානන්ද වික්ඛු අරඤ්ඤ ගතෝ වා රුක්ඛ මූල ගතෝ වා ශුඤ්ඤාගාර ගතෝ වා නිසීදති පල්ලංකං ආවදිත්වා උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපේත්වා. දැන් ওই ටික කියාගෙන ඉඳලා ඉදානන්ද වික්ඛු අරඤ්ඤ ගතෝ. මොකන්ද අරඤ්ඤ ගතෝ වන්නේ? අරණකට ගත වෙන. මෙච්චර කල් රණගත වෙලා හිටියේ. රණගත වුණා කියන්නේ වචනයක් කියවනම් දෙන හොම්බට. අන්න රණගත වෙලා හිටියේ. ඒ රණගත වීමෙන් මක් වෙනවද? දැන් අරණගත වෙනවා. එහෙනම් රණගත වෙලා හිටියේ මේ ලෝකේ සාරයි කියලා අල්ලගත්තේ. එහෙනම් ලෝකේ සාරයි කියලා අල්ලගත්ත කෙනෙක් හැමතිස්සෙම රණගත වෙමි ඉන්නේ. තව කෙනෙක් එක්ක විරුද්ධත්වයක් ප්‍රකාශ කරගෙන හැමතිස්සෙම රණකාමීව ඉන්නේ. එහෙනම් ලෝකේ සාර නැති බව අවබෝධ කරගත්තා. මේ ලෝකය මහා අසාරය කියලා අවබෝධ කරගත්ත කෙනා වින්දින එතනින් එහාට මොකද වෙන්නේ? රණ අරණගත වෙලා ඉන්නේ, රණගත වෙලා ඉන්නේ. ඔන්න අරඤ්ඤගත වුණා. රුක්ක මූලගත වුණා. දැන් මෙච්චර කල් ලෝකේ සාරයි කියලා අල්ලගෙන හිටමු කෙනා මොනෝහරි ප්‍රශ්න එනකොට පුදුමාකාරයෙන්ද සැලෙනවා. නමුත් දැන් ලෝකේ අසාරයි කියලා හිතාගෙන මම මේ නිවනම නාතයි නිවනම හොයාගෙන නිවනම ස්පර්ශ කරනවා කියලා හිතාගත්ත උත්තරය. දැන් මොනෝ වගේ රුක්ෂ මූලයක් වගේ. දැන් හිත රුක්ෂ මූලගත වෙලා තියෙනවා. කය රුක්ෂ මූලයක් යනට රයන්න පුළුවන්. ඊට වඩා තව ගැඹුරෙන් මේක හිතන්න. රුක්ක මූලගතව දැන් මේක හරියට රුක්ෂ මූලයක් වගේ හිත. හෙලෙන්නේ නැහැ. ගහ හෙලුණාට මුල හෙලෙන්නේ නැහැ. ගහයි. පොල් ගහ මෙහෙම යනවා මෙහෙම යනවා නේද? නමුත් මුලට මොන හරියන්නේ? මුල හෙලුණොත් ගහ වැටෙනවා. එහෙනම් රුක්ක මූලගතව කියලා කිව්වේ ඒක. සැලෙන ගතිය නැති උන. ශුන්‍යාගාරගතව. හිස් බිමකට යනවා කියලා කියනවා. නෑ මේ හිත ශුන්‍යාගාරයක් බවට පත් කරනවා. මෙච්චර කාල මොකද වුනේ? ලෝකයේ සාරය කියලා අල්ලගත්ත වැඩ පිළිවෙල හිටපුවා අපි. හැමතිස්සෙම උත්සාහ කරනවා රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් දැවිදැවි තැවිතැවි ඉන්න. යම් දවසක සද්ධර්මයේ ශ්‍රවණය කරන සෝතාපන්න ඵලයට පත් වුණාම රාග දෝෂ මෝහ බව ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. දැන් බොහොම හිස් බිමක් බවට පත් කරගෙන තියෙන්නේ දැන් මේ හිත. ඔන්න ශුන්‍යාගාරය. දැන් ඕකේ ගත වෙලා ඉඳගෙන දැන් මොකද කරන්නේ? එහෙනම් දැන් මේ කතා කරන්නේ කවුරු ගැනද? සෝතාපන්නිය ගැන කතා කරා. ඊට පස්සේ ඔන්න කියනවා උජුං කායං පනිදාය. උජුං කාය. උජුං කායං කියන්නේ කාය උජ්ජුකතාවේ කියන එක. ඒක තමයි උජුං කායං කියලා කියන්නේ. ඉතින් අද ඔබට හදාගෙන තියෙනවා මොකක්ද? උඩ කය. එහෙනම් උජුං කායං කියලා කිව්වම උඩු කය වෙන්න බෑනේ. එහෙනම් කියනවා උජුං උද්ද කායං වෙන්න ඕනේ. නේද? උජුං කියලා කියන්නේ ඍජු කියලා. එහෙනම් කය ඍජුව තියාගෙන ගියොත් හරියන්නේ නැහැ. කය කිව්වම කොහෙද ඇයි තියෙන්නේ කය? කය වල මේ නියපොත් ඉඳලා මේ ගෙස් ගහලා යනකම් ඔක්කොම මොනවද? කය. එනගෙන ඔක්කොම තනි රිට වගේ ඉන්න බෑ ඔය කියන විදිහට. උජුං කායං කිව්වම එන ඔකේ තියෙන තව බරපතල අර්ථය. ඒ තමයි තියෙන කාය උජ්ජුකතාවේ. ඒ කියන්නේ මොකක්ද? මේකේනා තුල සීලයක් පිළිදලා තියෙනවා. පහාන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල කියන සීල පිළිදලා තියෙනවා මේ සෝතාපන්න ශ්‍රාවකයාට. ඒක නිසා මේ පුද්ගලයා කායේ වචනේ වැරදි කරන්නේ නැහැ. සිතෙන් පවා වැරදි කරන ප්‍රමාණය ඉතාමත් අඩු වෙලා තියෙනවා. එහෙනම් අන්න ඒකට කියනවා කාය උජ්ජුකතාව. වංක වැඩ කරන්නේ නැහැ අවංකයි. ඔන්න උජුං කාය. පරිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්ත. පරිමුඛං කියලා කියනකොට මුඛයේ වටේ කියලා හිතා ගන්න. පරිමුඛේ පරිදි හෘදේ වටේ. ඒක නිසා ඔබට හිතා ගන්නවා පරිමුඛං කිව්වම මොකද? කටවටේ කියලා. ඉතින් කටවටේ ඉන්නේ අර කරුවෙට ගැළපිලා එනවා ඒ ඔක්කොම. වචන විතරක් ගැළපුණාට වැඩක් නැහැ. යෝ නිරුක්ති නජානාති. ජානාති පිටකත්වය. පදෙන් පදේ විකං කෙය්‍ය වනේ අන්ද ගජෝ විය. පදේට තියෙන නිරුක්තිය හරි හැටි දැනගන්න නැතුව මුළු ත්‍රිපිටකයම දැනගෙන හිටියා. ඒ ආකාරයට ගැළපෙන ආකාරයෙන් ඒවට තේරුම් කිව්වා. වනේ සැරිසරන අන්ද අලියෙක් වගේ කියලා. ඇයි ඔබට අලියම ගත්තේ කොමාවට? අලිය කියන්නේ කවුද? ඕකටම අලිය ඔළුවක් තියෙන කියලා කියන්නේ. ඒක ලොකු ඔළුවක් තියෙන එක. මොකද අලිය ඔළුවක් කියන්නේ මානෙන් ඉහළ ගිය එක. දැන් ඔබට තේරෙන්නේ නැද්ද වනේ අන්ද ගජෝ වගේ කියලා? ධර්මයේ දෙන්න හැදුවාම නිරුක්තිත්ව තේරුම් දෙන්න හැදුවාම ත්‍රිපිටකය ඕන මේක මෙහෙමනේ තියෙන්නේ කියලා අදා ගන්න. ඔව් ඉතින් ඔය සිංහල තේරුම් බැලුවා නම් එහෙම තමයි තියෙන්නේ. නමුත් ඊට වඩා පරම ගම්භීර අර්ථයක් තියෙනවා. කටවටේ දිහ පිටෝගෙන නිවන් දකින්න පුළුවන්ද? දැන් අමනාප වෙන්න එපා. හරිය මේව ඕපන් මයින්ඩ්ලි හිතන්න. මම කියන්නේ ඒකයි. එහෙම ක්‍රමයකත් තියෙනවා. ඉතින් ඒක ඒයි කරපු දෙයක්. ඒකයි ඒක නෑ කිව්වොත් එහෙම ආයි ධර්මස්වාමී වෙනවනේ මං. මං එහෙම කියන්නේ එහෙම කමෙන් නෑ කියලා. මම කියන්නේ ඔබට. මොකද දැන් මගේ ඉස්සරහ බණ අහනවනේ. එන මම ඔබට කියන්නේ මේක හිතලා බලන්න. මේ ක්‍රම වේද. මේ ක්‍රම වේද කාලයක තිබුණා. ඊට පස්සේ යට ගියා. Hinduන්ගේ ප්‍රාණයාම ක්‍රමය එකතු වුණා. Hinduන්ගේ තියෙන ප්‍රාණයාම ක්‍රමය. කියලා ප්‍රාණයාම ක්‍රමයක් තියෙනවා. දැකලා තියෙනනේ මේගොල්ලෝගේ ප්‍රාණයාම ක්‍රමයක් තියෙනවා. ඔයක කොටස එකතු වුණා මේක. එකතු වෙන දැන් කොහොම හරි එහෙම කමුත් තියෙනවා. ඉතින් ඒක කරන අයත් ඉන්නවා. ඒ අය නිවන් දකි. අපි මේක වෙනුත් නිවන් දකිමු. එතකොට හන්නේ කවුරු ගැටෙන්නේ නැහැ නේ. කටවටේට සිහිය පිටව ගත්තට නිවන් දකින්නේ නැහැ. සිහිය පිටව ගන්නවනේ කොහෙද? සාතුරු වහන්සේ දේශනා කළා තියෙන්නේ. කර්මස්ථානයේ අරමුණු කරන්නේ නිවන සිහි කරගන්න. කර්මස්ථානයේ අරමුණු කරනවා නිවන සිහි කරනවා හැම තිස්සෙම. එහෙනම් දැන් මේ වෙලාවේ සිහිය පිටව ගන්නවා කොහෙන්ද? පරිමුඛයෙන්. ඔබ හරි දිනන සිංහල වචනයක් තියෙනවා පරමුඛ ඇත්තෝ කියන. පරමුඛය කියන්නේ කාටද? පරමුඛය කියලා කියන්නේ අර ඒ ගම් ප්‍රධානියට. පරමුඛය. එහෙනම් මෙතන මේ පරිමුඛම් කියලා කිව්වේ මොකක්ද? මුඛ්‍ය වූ පරමාර්ථය. මුඛ්‍ය වූ පරමාර්ථයක් තියෙනවා. මොකද දැන් මේ මේ මේ භාවනාව වඩන කෙනාගේ මුඛ්‍ය වූ පරමාර්ථය නිවන. එහෙනම් නිවනේ හිත පිටෝ ගන්න. නිවනම ශාන්තයි, නිවනම ප්‍රණීතයි. නිවනේ හිත පිටෝ ගන්න. දැන් කර්මස්ථානයේ වැඩන. සෝ සතෝ අසසති. සිහියේ හුස්ම ගන්නවා කිව්වට හරියන්නේ නැහැ. අස්සාස පස්සාසයි අස්සසාස පස්සසාසයි දෙකක්. අස්සාස පස්සාස කියන්නේ ගන්නව පිට කරනවා. අස්සසාස පස්සසාස කියන්නේ ඇසුරු කරනව පහ කරනවා. අස්සසාස චත්තාරෝ අස්සසාසෝ අධිගතෝ හෝති. සාහතුනාගේ දේශනා කරනවා සතර මාර්ගඵලයන් උදෙසා. සතර මාර්ගඵලයන්ගේ අධිගමයේ උදෙසා. මම දහම් දේශනා එහෙනම් බිමුකේ දැන් ඔතන ගන්න ඕන එක මේ. සෝ සතෝ අසසති. මේක මේ කළ බලන්න. හැබැයි මේක ගොඩක් සද්ධර්මයේ තේරිච්ච අයට තමයි වැදගත් වෙන්නේ. කවුරු හරි කෙනෙක් මේ පටන් ගත්තොත් එහෙම ඔය නාසිකාග්‍රේ හරි කොහේ හරි තැනක මේ හුස්ම වදිනවද කියලා බලන්න. ඔතනින් එහාට යන්න වෙන්නේ. ඕක බල බල තමයි ඉන්නේ. ඔය ටික බලාගෙන ඉන්න චතුත්ත්ව ධානයට යන්නත් පුළුවන්. ඒක සිය පිටවගෙන ඒකෙන් ගිල ගිල ගිල එතනට යන්නත් පුළුවන්. මොකද තියෙන්නේ? කය කරුණු කරගෙන නිවන් දකින්න. ඒකද? අමුත්තක් නැද්ද? කය අරමුණු කරගෙන නිවන් දකින්න ක්‍රමයක්. දැන් වායු කියන්නේ මොකක්ද? රූපයක් නේද? ඒ රූපය කරුණු කළ පුළුවන් නිවන් දකින්න. ඇසුරු කළ යුත්ත තියෙනවා නම් ඇසුරු කරා. ඒ ඇසුරු කර කර පහ කළ යුත්ත පහ කරා. ඔන්න ඔය ක්‍රම වේදෙට ගිහිල්ලා බලන්න. දැන් මොනවද ඇසුරු කරන්න ඕනේ? ධර්ම. ධර්මයේ සිහියෙන් ඇසුරු කරන්න. ඒ කියන්නේ ධම්ම විචේ සම්බොජ්ජන්ය වැඩෙන්න ඕනේ. ධර්මයේ සිහියෙන් ඇසුරු කරා. ධර්මයේ සිහියෙන් ඇසුරු කර කර ඇසුරු කර කර පහ කළ යුත්ත දේවල් තියෙනවා නම් ඒ දේවල් පහ කරලා දාන්න. කර්මස්ථානයේදී කරන්න තියෙන දේ තමයි ධර්මයේ මෙනෙහි කර කර තමන් තුළ තියෙන රාග දේශ මොහ දේවල් තියෙනවානේ ආන්ගේ දේවල් ප්‍රහාණය කරන්න. ඉතින් ධර්මයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වගේ. ඔව්. අනිත්‍ය දුක්ඛ අනාත්ම අනාත්ම මෙනෙහි කර කර මෙනෙහි කර කර අර බැඳිලා තියෙන කුණු මම කරන්න ටික ටික අයින් කරන්න. ඒ දැන් කියනව කරන්න ඕනේ විදිය. ඊට පස්සේ කියන උනාද මොකද්ද? දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. ඔය දීර්ඝව හැම කුණු බැඳිලා තිබ්බොත් මොකද වෙන්නේ? සමහර ඒවා තියෙනවා රාග දේශ මොහ මේ ක්‍රම වේදේ බැඳිලා සමහර වැඳි තියෙනවා බොහොම තදින් කා වැඳිලා ගිය වැරදි. තදින්ම ඇදිලා ගිය ඒවා කියනවා. දැන් ඔබට හොයාගත්ත හැකි මේ ඔබගේ ජීවිතේ. ඒක කිව්ව ඔබගේ ජීවිතේ මේ නිවන් දකින්න තියෙන මගේ ජීවිතේ නෙමෙයි. ඔබට හොයාගත්ත හැකි ඔබ තදින්ම ඇලිලා ගිහිල්ලා තියෙන මොනවදද කියලා මේ ජීවිතේ. ආන්නේ ටික හොයාගන්න. එතකොට තදින්ම ඇලිලා ගිය දේවල් මොනවද මේ හෙම් හෙම් ගහලා අයින් කරන්නේ. එහෙනම් මොකද කරන්නේ? දීර්ඝව දහම් කරුණු ඇසුරු කර කර ඇසුරු කර කර ගැඹුරෙන් ගැඹුරට දහම් කරුණු විශ්ලේෂණය කර කර විශ්ලේෂණය කර කර අර දීර්ඝව කාලෙදිලා තියෙන කුණු තියෙනවා නම් ඒ කුණු සලහරේ. කෙටියෙන් දහම් ඇසුරු කර කර දහම් ඇසුරු කර කර කෙටියෙන් කෙටියෙන් බැඳලා තියෙන ඒවා මම කරන්නේ පහන් අල්ලලා දෙන්න. දැන් ඔබට උදාහරණයක් දෙනවා. දැන් ඔය අර දැන් මේ වර්තමානයේ තියෙන ක්‍රමවේදයේ හුලඟක් ගැන කතා කරන්නේ. දැන් හුලඟක් ගැන කතා කරද්දී වර්තමානයේ බුදුහාමුදුරුවෝ උපමාවට ගනීද යතු කැටයක්. දැන් බුදුහාමුදුරුවෝ නේද මේ the perfect one. මේ බුදුහාමුදුරුවෝ කියන්නේ හුලඟක් ගැන කතා කර කර ඇවිල්ලා බුදුහාමුදුරුවෝ කියනවා මානේ. දැන් මම උඹලට හුලඟ ගැන කියවන්න මම උදාහරණකින් කියන්නම්. ගණිලා යතු කැටේ බලන්න. ඔය බයිසිකල් ෆෝම් එකක් ගන්න කිව්වොත් ඒක හරිනේ හුලඟ කියනවාද ඒකේ? යතු කැටේ කිව්වද හුලඟ කියන්නේ? එහෙනම් යතු කැටේ අගත්තෙ මොකද? යතු කැටේ මොකද කරන්නේ? අනවශ්‍යව මක් කරනවා. යතු ගාන හරිනවා. සේයතා විවික්කවේ දක්කෝ බවකාරෝවා බවකාරන්තේ වාසීවා දීගංවා අංචන්තෝ දීගං අංචාමීති පජානාති රස්සංවා අංචන්තෝ රස්සං අංචාමීති පජානාති ඒව මේව කෝ වික්කවේ දීගංවා අසසන්තෝ දීගං අසසාමීති පජානාති. එහෙනම් දැන් මේ මොකද්ද කියන්නේ? මහණෙනි මේ උදාහරණයක් ලෙස ගන්න වඩුවේ හෝ වඩුවාගේ අතවැසිය දීර්ඝව යතු ගෑතු තැන්වල දීර්ඝ ලෙස යතු ගග අර ලොකු ගැටි තිය ඔක්කොම වක් කරනවද මට්ටම් කරනවා. දැන් ඔබගේ ඔය ලී ලොකු ගැටි හේවල ලොකුවට වැඩිච්ච රාග දේශ මොම තියනවද මොකද්ද කරන්නේ? ධර්මයේ නැති යතු ගැටි අරගෙන දීර්ඝව යතු ගා යතු ගාල යතු ගාල යතු ගාල යතු ගාල ඔබ කියනව මට්ටමට පොඩියෙන් පොඩියෙන් තියෙනකොට අර ගන්නතර මහ යතු කැටේ පොඩියෙන් පොඩියෙන් තියෙනවා කරන්න නෑ. අර පොඩි යතු කැටයක් තියෙනවා පොඩ්ඩක් බැලුවා පොඩි ගැට්ටක් තියෙනවා එලා හරි නෑ. ඔබ හුස්මත් එක තියෙන සම්බන්ධය ඒකයි කියන්නේ. අපිට නම් එහෙයෝ වෙන්න බෑ. යථාර්ථවත් මූණ දෙන්න සද්දන්නේ ඒකයි මම කියන්නේ. හුලඟක් එක්ක සම්බන්ධයක් මෙතන නෑ. මෙතන තියෙන ධර්මයක් එක තියෙන සම්බන්ධය. දැන් නිරෝධානුපස්සී අසසීසාමිති සික්කති. නිරෝධානුපස්සීදී වුණාම අස්ත සමාපත්තියේ නිරෝධේට සම්බන්ධයෙන් බලනවා. අස්ත සමාපත්තිය නාලියුද. ඒ තරම් ඇතට යන්න පුළුවන් ගම්මේදයක්. ඔය තියෙනවා. නිරෝධේට සම්බන්ධින්න ඕනේ නැහැ. නමුත් ඒ මට්ටමට යන්න පුළුවන්. හරි. චතුත්ථ ධ්‍යානයෙන් පස්සේ. චතුත්ථ ධ්‍යාන සමාපත්තියේ සංකල්පනෝතේම කවරද දුප්ප ගන්නවා. චතුර්ථ ධ්‍යාන සමාපත්තියේදී හුස්ම ගන්න එක නතර වෙනවා. ඉතින් දැන් කොහොමද වඩන්නේ ඉතින් යන්නේ? හුලඟ එන්නේ නැහැ. ඒ හුස්ම ගන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? සමාපත්තියෙන් එන්න වෙන විතර ටික වැඩ. එහෙනම් පිටුදෙන මේ ක්‍රමවේදය හොඳට තේරුම් ගන්න. ඔබට තියෙන ප්‍රශ්නේ හුලඟ එන්නේ තියෙන්නේ. රාග ద్వේෂ මෝහවල තියෙන්නේ. එහෙනම් රාග දේශ මොහ නැසීම සඳහා භාවිතා කරන්න කිව්වේ ධර්මය. එහෙනම් ධර්මය භාවිතා කර කර රාග දේශ මොහ නසන්න. මේක තමයි ආනාපාන සතියේ ටාස්ක් එක. ටාස්ක් එකක් කියලා එකක් තියෙනවනේ. ඒ ටාස්ක් එක ඔන්නෝ. ඒ කියන්නේ අභ්‍යාසය, එක්සර්සයිස් එක. තමයි ඔය කිව්වේ. මොකද්ද? දීගං වා අසසන්තෝ දීගං අසසාමීති පජානාති. රස්සං වා අසසන්තෝ රස්සං අසසාමීති පජානාති. ඔය ටික දැන් ඉස්සරහට එන හැම එකකටම කරන්න ඕනේ. ඔය ඉස්සරහට එන හැම එකකම තියෙන චුට්ට චුට්ට චුට්ට චුට්ට මොනවද? කෙලෙස්. ඒව නැසන එක තමයි දැන් ඔය ප්‍රමවේදෙන් කරගෙන යන්න ඕනේ. දැන් ගාවකෝ. ඔන්න එකක් ගන්නවා. සබ්බ කාය පටිසංවේදී අසසීසාමීති සික්කති. සබ්බ කාය පටිසංවේදී සියලු කාය. ඉතින් සබ්බ කාය කියුවාම පොත්වල තියෙනවා හුස්ම නැවති කාය කියලා. දැන් ඔබම දන්න ඕනේ ඉතින් සබ්බ කාය කියුවාම මොකද්ද ඔබේ තේරුම කියලා. සබ්බ කාය කියුවාම මොකද්ද වෙන්නේ? සියලු කාය. ඒ ඔක්කොම හුස්ම නැවති කාය නේද? ඉතින් ගලප ගන්න ඕනේ නිසා මොන හරි වචන ටිකක් ගන්න ගලපනවා. නෑ සබ්බ කාය චක්කු කාය රූප කාය චක්කු විඤ්ඤාණ කායත් එක්ක එකතු වෙලා හදන සංයෝජනයක් ගැන අද අපි කතා කරනවා. එතන සබ්බ කාය පටිසංවේදී. ඒකේ මොකද්ද? මේ ඔය කියන කායවල ඔක්කොම එකතු කරන අර හදන සංයෝජනය විඳ ගන්න හැටි තමයි ඔය කියන්නේ. සංයෝජනයක් හදලා නේද ඒක විඳින්නේ. දැන් මොකද වෙලාද මේ මේ පස්සේ තැදිලා. ඒ නිසා දැන් අර කියපු එක දැන් මේකට ගලපන්න පුළුවන්. සංයෝජනයක් හදලා ඒක විඳින වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ හැගේ පටිසංවේදී. කැමැත්තට හැදිච්ච සංයෝජනයක් තියෙනවනේ දෙක. අන්න ඒක ගැන මේ කියන්නේ. එතකොට එහෙනම් ඔන්න දැන් කරුණු අවබෝධ කරගන්න. අසදිසාණි සික්කදීවේ දහම් කරුණු අවබෝධ කරගන්න ඕනවලු. මේක වෙන හැටි. එහෙනම් චක්කු කාය රූප කාය චක්කු විඤ්ඤාණ කාය ඔය තුනේ එකතුෙන් සංයෝජනයක් හැදෙනවා. ඒ හැදෙන සංයෝජනේ පටිසංවේදී. ඒ සංයෝජනේ ඡන්ද රාගයෙන් මත් කරනවා විඳිනවා. එහෙම ක්‍රියාකාරීත්වයක් අපි තුල වෙනවා. සෝත කාය ශබ්ද කාය සෝත විඤ්ඤාණ කාය ඔය තුනේ එකතු කරගත්තට පස්සේ මොකද වෙන්නේ? සංයෝජනයක් හැදෙනවා. ඒ සංයෝජනේ මොකද වෙන්නේ? ඡන්ද රාගයෙන් විඳිනවා. ගාධකාය ගන්ධකාය ගාන විඤ්ඤාණකාය ඔය තුන එකතු වුණාම සංයෝජනයක් හැදෙනවා. ඒ සංයෝජනයේ කැමැත්තෙන් විඳිනව චන්දරාගයෙන් විඳිනව. පටි කිව්වේ චන්දරාගයෙන් බැඳෙනව. එහෙනම් ඔය විදිහට හදන සංයෝජනයක් විඳින ක්‍රමයක් තියෙනවා. එහෙනම් සබ්බකාය කිව්වම ඔය ඔක්කොමයි තියෙන්නේ. එහෙනම් ඔන්න ඔය සියලු කායන ඔය විදිහට සංයෝජන හදහන චන්දරාගයෙන් බැඳිලා විඳින ක්‍රමවේදයක් තියෙනවා. දැන් ඔය ක්‍රමවේදයේ තියාගෙන පුළුවන් නේද? එහෙනම් දැන් මොකද කරන්නේ? දහම් ඇසුරු කර කර දහම් ඇසුරු කර කර ඕක හොඳට දකිනවා. දැකලා මොකද කරන්නේ? ඒක පහ කළේ නැහැ. තමයි අර පොතර දැක්කම මහත්ය ඉදිරියට දෙන වේදානුපස්සන ධම්මානුපස්සන වලන සතිය පුරුදු කිරීමක් ඔය ආනාපාන සතියෙන් කරන්න කියලා සති අවශ්‍යද? පින්නතනි ආනාපාන සතිය කියලා කියන්නේ තථාගත විහාරය. තථාගත විහාරය කියන්නේ අරිය විහාරය කියන්නේ කියලා කියනවා. ආර්යයන්ගේ විහරණය. සම්බුදු රජාණන් වහන්සේ නම බුද්ධ රාජ්‍යයටපත් වෙන්නේ ආනාපාන සතිය. ආනාපාන සතිය වඩාගෙන යනකොට ඒක ඇතුලේ සතර සතිපට්ඨානය තමයි වැඩි. ඔය කියන්නේ කායානුපස්සන කොටස. තව තියෙනවා වේදනානුපස්සනාවක් වැඩි නැහැ. ඕක ඇතුලේ. චිත්තානුපස්සනාව වැඩි නැහැ. ධම්මානුපස්සනාව වැඩි නැහැ. ආනාපාන සතිය කියන්නේ ඔය කරුණු තුන හතර විතරක් නෙමෙයි. ආනාපාන සතිය තියෙනවා අන්තිමට පටිවිස්සග්ගානුපස්සී අසුතිස්සාමීති සීච්ඡති. නිරාගානුපස්සී නිරෝධානුපස්සී ආදී වශයෙන් ඕකේ නෝ ගොඩක් තියෙනවා ආනාපාන සතිය. නමුත් ආනාපාන සතිය කියලා අද හිතාගත්තොත් ඒ ඔය කායානුපස්සනාව පොඩ්ඩක් ඒක නෙමෙයි ආනාපාන සතිය කියන්නේ. ආනාපාන සතිය ගොඩාක් විස්තර තියෙනවා තමයි. ප්‍රීති පරිසංවේදී අසතිස්සාමිත සික්කති සුඛ පරිසංවේදී අසතිස්සාමිත සික්කති ඊළඟට පස්සම්පය චිත්ත සංඛාරං අසතිස්සාමිත සික්කති චිත්ත සංකාර පරිසංවේදී අසදිසාවේදී සික්කති ආදි වශයෙන් ගොඩාක් තියෙනවා. එතකොට දැන් චිත්ත සංකාර පරිසංවේදී අසදිසාවේදී සික්කති කියන්නේ මොකක්ද වෙන්නේ? මොකක්ද වෙන්නේ? චිත්තන පස්සන. එහෙනම් ඒක ඇතුලේ චිත්තන පස්සනාව තියෙනවා. එහෙනම් ආනාපාන සතිය කියලා කියන්නේ හතර සතිපට්ඨානේ වඩා ගන්න සතිය පිටෝනේ කියලා කිව්වොත් එහෙම. මොනතරම් අපහසයක්ද බලන්න ධර්මයේද කරන්නේ? නේද? මං කියන්නේ මේකයි. ඔබට ප්‍රශ්නයක් නැගෙනකොට ශක්තිය උපදව ගන්න ඒක මනාවට විශ්ලේෂණය කරනවා. ඒක තමයි මගේ ක්‍රමවේදය. දැන් ඔබ මට ප්‍රශ්නයක් ඉදිරිපත් කළාම මට තියෙන එකම පිළිතුර මොකද්ද? සාස්ත්‍රණ වහන්සේ උන්වහන්සේගේ ධර්මය න්‍යාය ධර්මය තක්කා ධර්ම න්‍යාය ධර්මෙට බලන්න ගැළපෙනවද කියලා බලන්න ගැළපෙන්නේ නැත්නම් මොකද කරන්නේ අපි බැලි බැලි ඉන්නේ නැහැ කාටවත් අපි ඉන්නේ තෙතනි අයින්නේ අයින්නල අපේ ක්‍රම මේ දෙන්නේ ඒක තමයි ඔබ හැමතිස්සෙම කළ යුත්තේ යටෙන්නේ මම අපේ මේ නියනවා ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් තේරෙන මට්ටමන්නේ හැම කෙනාම වැඩ කරන්නේ දැන් මහරහතන් වහන්සේ නමක් ගැන මෙතන බලගිමුත් එහෙම මම ටක් ගන්න විවිධ ගන්නවා මට උන්වහන්සේ දෙක බල කියන්නේ නැහැ උන්වහන්සේ මේ මම කියන නිරුක්ති වගේ නෙමෙයි මුල් කාලේ ඔබ බණහල බලන්න මුල් කාලේ කියපු බණයි මේ බණයි අතර කොච්චර වෙනසක් තියෙනවද කියන්නේ එයා හිතා යම් දවසක අරහත් පදවිය ලැබු දවසක් කියන බණ කොහොමද කියන්නේ ඔබත් එහෙම තමයි රාගදේශ මොහ ප්‍රහීත කළාට පස්සේ නිරුක්ති නැගිලා එනවා කට ගන්න. ඒක ඔක්කොම බ්ලොක් කරනවා රාගදේශ මොහනේ. ඒවා සිහුම් වෙන තමයි අර අර විදියට කියා ගන්න පුළුවන්. පස්සේ ඕවා කියන්න පුළුවන් කිසි කතාවක් නැතුව. ඉතින් ඒකයි. දැන් එහෙනම් දැන් බලන්න ගලපෙනවද? එහෙනම් දැන් කාය අනුපස්සනාවේ ආනාපාන පබ්බේ කියලා කියන්නේ සතිය පිහිටෝන එකක් නෙමෙයි සතර සති වර්ගය. ආනාපාන සතිය වඩද්දී මම වෙනවද? ආනාපාන සතිය වඩාදී හතර සතිපට්ඨානෙම වැඩෙනවා. එහෙමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. හතර සතිපට්ඨානෙම වැඩෙද්දී සප්ත සම්බොජ්ජංගයන් වැඩෙනවා. එහෙනම් ආනාපාන සතිය වඩලි වෙනකොට මම කියන්නේ අරහත්ත්වයට පත් වෙනවා. විද්‍යාව විමුක්ති සාක්ෂාත් වෙනවා. දසහංගේ සමන්නාගතව අරහත් වෙච්චති කියලා. සම්මෙදායකින් සමන්නාගත උත්තරය විහිමන ලෝකේ. ආනාපාන සතිය කියන්නේ ඒසා මහා සාරදයක්. හැබැයි අද ඔබ හිත වෙලා තියෙනවා එක තැනක. මොකද්ද? ඔබ යන්නකෝ භාවනා කරන සති භාවනාවකට යන්න. ඔබට කියන මොකද්ද? හා. කර්මස්ථානියන් දෙනවා. දැන් ආනාපාන සතිය වඩන්න ඇතින්. 10 හුස්ම වදිනවා. ඒක බලන්න. තාම ඒක බලවලි සතිය ගිහිල්ලා නැහැ. තාම මොකද කරන්නේ? තාම මේක වදිනවද කියලා බලන්න. සතිය ගියේදී උපාදකම ආයියන්නේ මාසෙක විතර පස්සේ. ඉතින් ආයෙ මොකද කරන්නේ? ආයෙ සතියම මේක වදිනවද කියලා බලනවා නේද? සාදාපන් දසි වලට කෙනෙක්ගෙන් අහන්නක සප්පේ මේ සබ්බඛාය පරිසංගේදී අසතිසාවදී සික්කති කියන්නේ මොකක්ද කියලා කියයි කොහොමද? දැන් මේ හිමු කාලම දැන් මේ දැන් පැය දෙකක් විතර ඉඳි ඔබ විග්‍රහ කරන්නේ ඔය සංයෝජනේ හැදෙන්නේ. ඒකයි කිව්වේ මෝහ චරිතයන සප්පායෙ නෝවේ. මේ පරම ගම්මීර දහම මේ මම ඔබට කියන්නේ ආනාපාන සතිය රත තියන්නේ නැතුව. ඉන්ද්‍රිය භාවනා රත තියන්න මොලේ. යම් දවසක් ඔබට එයි. ධර්මයේ මද මනාකොට දැනුමක් ආපු දවසක අන්න එදාට ඔබට පුළුවන් ආනාපාන සතිය රත තියන්න. අපිත් රත තියන්න බයයි ආනාපාන සතිය. විග්‍රහ කරන්න පුළුවන්. නමුත් රත තියන්න බයයි. බුදු කෙනෙක් ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙච්ච ආනාපාන සතිය. හැබැයි ආනාපාන සති ක්‍රමවේදයේ තමයි ඔබ මේ ඉන්ද්‍රිය භාවනා වඩද්දී වැඩිල යන්නේ. ඔබ දහම් ආස්වාද කර කර මොකද කරන්නේ? හරි ආශ්‍රව පහකල්ල දාන. ඒ ක්‍රමවේදයේම තමයි යන්නේ. නමුත් අර ආනාපාන සතිය ටිකක් ගැඹුරුයි. ආනා දවසක මම ආනාපාන සතිය විග්‍රහ කරනවා. පැය 12කින් විතර. පැය 12ක විතර දේශනයක් කරලා විග්‍රහ කරලා පෙන්නන්නම් අවසානයක් යනකම් ආනාපාන සතිය අස්ත සමාපatti ලබන දැනට යනවා. ඒ තරම් පරම ගම්මීර දෙයක්. දැන් ඒක අවසානයේ තියෙන කීයද ඉවර කරන්න ඕන? ආනාපාන සතිය තියෙන තව එක කොටසක්. ඒකත් හරියට දැනගන්න. පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමේති ලික්කති. පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමේති ලික්කති. මොකද්ද ඒ කියන්නේ? මේ කාය සංකාරය ගැන කතා කරනවා. ඔබට අහුණානේ වචන. භයම් කියල එකක් ගැනත් කතා කරනවා. පස්සම් භය. දැන් කාය සංකාර දැන් මම කිව්වහම ඔබටම තේරෙන්නේ මොකද්ද මේ වචන වචන වලින් ගැඹුරින් අර්ථය කියන්නේ. දැන් කාය සංකාර වර්ග දෙකක් ගන්න. එකක් රාගදේශ මොහොලින් තොර කාය සංකාරතිය. තව එකක් තියෙනවා රාගදේශ මොහ උදේ සාසක කාය සංකාර. එනම් කාය දේශ මොහ රාග දේශ මොහ උදෙසා ගන්න යම් කාය සංකාරයක් තියෙනවා. ඒ කාය සංකාරය භවයට අය වෙනවද නැද්ද? භවයට අය වෙනවද නැද්ද? පහ අස්ස වෙනවද නැද්ද? අස්ස කියේ මොකක්ද? ඇතුළු වෙනවා. මොකන්ද පහ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ඇසුරු කරගෙන භවයට අය කරන්නා වූ යම් කිසි කාය සංකාරයක් තියෙනවද? ඒ කාය සංකාරය සුදුසුද? එහෙනම් ඒක දුරු කිරීම නිසා දහම් වෙන්නේ නැහැ. දැන් ලේසි දෙයක්ද ඔය කරන්නේ කියලා. ඒකයි කියන්නේ ආනාපාන සතිය හරි ගැඹුරුයි. හුස්මකට දාලා හැමෝම කරගෙන යනවා. දැන් මම මේ කියපු ගමේ කියපු දේ කරන එක ලේසි වැඩක්ද කියලා? මේ පහක් ඇසුරු කරගෙන. ඒ කියන්නේ පහකට බැඳිලා උපාදාන වෙලා භවයට අය වෙන සුළු කාය සංකාර වැඩි වීම පිළිබඳව ධර්මයේ මෙනෙහි කරනවා. ධර්මයේ මෙනෙහි කර කර බලනවා මේ ක්‍රමවේදේ මොකක්ද, මේ මෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ධර්මයේ පිට කරගෙන ඒ ගතිය පහ කරනවා. පස්ස සිස්සා මිත්‍තික පහ කිවීමෙන් හික් වෙනවා. ඕක කරගත්තා නම් මොකද වෙන්නේ? අර භවයට ඇලීලා තතර පහට ඇලීලා භවයට අය වෙනසළු කාය සංකාර කරන වැඩ පිළිවෙල නවත්තනවා. දැන් කාය අනුපස්සනාව පූර්ණයිද නැද්ද? කාය අනුපස්සනාව වැඩේ ඔබ කරන්නේ මේ භවයට අය වෙනසළු යම් කාය සංකාරයක් තියෙනවා නම් ඒක නවත්තන්නේ කාය අනුපස්සනාව කරන්නේ. සියලු කාය සංකාර නවත්තන්නේ. සියලු කාය සංකාර නවත්තුවොත් ඒ රහතන් වහන්සේ ලැබෙදින්නවත් බැන්නේ. හුස්ම ගන්නවත් බැන්නේ. හුස්මත් කාය මේ කාය සංකාර කොටසයි. පහට ඇලුම් කරගෙන භවයේ තය කරගෙන යම් කිසි කාය සංකාරයක් තියෙනවා. අන්න ඒක තමයි මෙතන දුරු කරන්නේ. දැන් ඒ උතුමට කාය අනුපස්සනාව වෙන්න ඉවරයි. දැන් ඔය ක්‍රමවේදී කරන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ටිකක් අමාරුයි. ඉතින් කරන්න පුළුවන් කෙනෙක් ප්‍රඥාවන්තයෙක් ඉන්නවනම් කරන්න. හැබැයි ඒක ලේසි ක්‍රමයක් තියෙනවා. ඉන්ද්‍රිය භාවනාව. ඉන්ද්‍රිය භාවනාව වඩන්නේ උට ත්‍රිවිධ සුචරිතේ වැඩි. ත්‍රිවිධ සුචරිතේ වඩන්නේ උට සතර සතිපට්ඨානයේ වැඩි. සතර සතිපට්ඨානයේ වඩන්නේ උට සප්ත සම්බොජ්ජංගයන් වැඩි. සප්ත සම්බොජ්ජංගයන් වඩන්නේ උට ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ණයේ මේ විද්‍යා විමුක්ති සංසාර. එනම් පටන් ගන්න ලේසිම තැන තමයි ඔබ සෝතාපන්න දස්සනේන පහතබ්බ වුණා නම් ඒකත් පින්වතුනි වුණා නම් දැන් එහෙනම් ඔබ බලන්න ඕනේ වුණාද කියලා. යන්තම් හරි දැනෙනවා නම් වුණා කියලා කමක් නැහැ පටන් ගන්න. එහෙම නැත්නම් ලෝකයේ තියෙන අසාරත්වයේ තව තව මෙනෙහි කළ බලන්න. ඇහැට පේන කනට ඇහෙන දිවට නාහයට දැනෙන වස්තු තියෙනවා. ඒ වෑය තියෙන අසාරත්වයේ මෙනෙහි කළ බලන්න. ඒ තුන මේ දහම් න්‍යායට පත් වෙනවා. මෙලා මේ වෙනකොට පත් වෙලා ඇති සමහරවයි. මට කියන්න බෑ පත් වෙලාද නැද්ද කියලා. ඔබ තමයි ඒක දන්නේ. ඔබට දහම් තේරුණාද කියලා දන්නේ ඔබ. එහෙම පත් වෙලා නම් පටන් ගන්න. කොහොමද? ඔන්න මම ඔබට විස්තර කරලා දෙන්නම්. මම හිතන්නම් දැන් මේ වෙනකොට මෙතන ඉන්න කීප දෙනෙක් හරි සෝතාපන්න ඵලය සාක්ෂාත් කරලා ඇති කියලා. ඒ හැම කී කියන්න ඕනේ නෙමෙයි. මම සෝතාපන්න එහෙම කියන්න ඕනේ නැහැ. හැබැයි ලෝ කියන්න ඕනේ ඒවත් නෙමෙයි. කියන්නේ නැති හේතුව තමයි මිනිස්සු ඊට පස්සේ අපහාස කරනවා ඒවට. පිස්සු හැදිච්ච අය මාර්ගඵල කියනවනේ. පිස්සුන් වගේ මාර්ගඵල කියනවා. ඉතින් මේ පිස්සුන් වගේ මාර්ගඵල කියන අයට කිසිම පවක් නැහැ. පිස්සු වෙන්නේ කියන්නේ. ඒ අය කියන හින්දා මහ උතුමෙක් මාර්ගඵලයක් ගැන කියද්දී ඒකට කිව්වොත් ඒක පිස්ස කියලා. දැන් මොකද? අර අමුමහනර කාරිය. ඉතින් කොහොමද තියෙන්නේ මාර්ගවල කියන්නේ ඉතින් කී කියන්න ඕන එක නෙමෙයි කොහොමද? ඉතින් ඔබ මාර්ගවලයක් ලබන දැන් රැස් විහිදෙන්නේ මොනේ නේ? ඒක නිසා ඒව එනකම් බලාපොරොත්තු වෙමින් ඉන්න එපා. එහෙනම් මහරහත් වෙලා මේ රෝවාන් වෙලා නැහැ කියලා හිතේ ඇයි? මහරහත්තුන්ට රැස් විහිදෙන්නේ නැහැ. ධර්ම ඥානය ලැබුණා නම් කොහොමද මෙතන ඉන්න කිසිම කෙනෙක් අදපට බුද්ධචරණ නාමයෙන් එහෙම අඳුනගන්න බෑ තමයි. පුතංජනිය මෙතන ඉන්න හේතුවක් නැද්ද? ඇයි පුතංජනිය කියන්නේ කාටද? අසුතවා පුතංජන. සද්ධර්මය නොකරපු හේයින් පුතග්ජනය වෙනවා. පුතග්ජනය කියන්නේ පොතු ජනිත කරන්න. පොතු ජනිත කරන්න කියනවා. පොතු ජනිකෝ. පොත්ත ජනනය කර කර ඉන්නවා වෙනක් සාරේ ජනනය කරන්නේ. දැන් මේ වටේ පිටේ ඉන්න හැම කෙනාම මොකද ජනනය කරන්නේ? පොත්. ප්‍රස්තාවකට යනවා, රළෙටියක් හොයා ගන්නවා, කනවා බොනවා ඉන්නවා. පොත්තක් ජනනය කරනවා මිසක්. පොත්ත කියන්නේ මොකද්ද? හෙට ආයි ගහින් මෙහෙට වැඩන එක. හරේ කියන්නේ මොකද්ද? අරටුව ජනනය කරන්නේ. එහෙනම් ඔබ ආයි පොතු ජනක කියන වචනෙන් එහෙම අඳුරන්න එපා. ඔබ සූතව ආර්ය සාමකෝ. ඔබ ආර්ය සාමකේ. ඔබ සද්ධර්මයේ මනාකොට ශ්‍රවණය කරපු කෙනෙක්. ඒක නිසා පුතග්ජන නාමයෙන් අඳුල්ල ගන්න හේම එක තමයි. සද්ධර්මයේ ශ්‍රවණය කරන්නයි. හරි. දැන් බලමු එහෙනම්. ඉන්ද්‍රිය සංවරය, ඉන්ද්‍රිය භාවනාව සාතුරුණාන්දක දේශනා. හොඳට තේරුම් ගන්න. ඔන්න කියනවා. ඇහැ. ඇහැ සංකතයි. ඔන්න හොඳට අල්ලගන්න. ඇහැ සංකතයි පටිච්ච සමුප්පාදයි. ඡය ධම්මයි වය ධම්මයි. අනාත ධම්මයි අසාර ධම්මයි අසුබ ධම්මයි. ඔන්න හිතන්න. දැන් ඔලිය විග්‍රහ කරමු. ඊළඟ අන්තිම හිතා ගන්නවා. විරාග ධම්මයි නිරෝධ ධම්මයි. මේක විරාග කලියුත් ධම්ම. මේක නිරෝධ කලියුත් ධම්ම. ආයි ඇහැ උදා වෙන නම් දෙන්න හොඳ නැහැ. ඔන්න එනවා හැංගිය. ඇහැ සංකතයි. සංකතයි කියන්නේ විඤ්ඤාණි ඇහැ කියන එක සකස් වෙච්ච දෙයක්. සංස්කෘතයි. සංස්කරණය වෙලා ඒ මොහොතේ සකස් වෙච්ච එක. ඇහැ කියන්නේ. ඇහැ සංකතයි. පටිච්ච සමුප්පන්නයි. හේතුන් ගැළපීලා බැඳීමෙන් සකස් වෙලා තියෙන. පටිච්ච සමුප්පන්නයි. කය ධම්මයි. ඔය සේ කියන්නේ සංස්කෘත වචනය. පාලිය කියන්නේ කය ධම්මයි. කය කියන්නේ මොකක්ද? ක කියලා කියනවා පහ. එහෙනම් කය කියලා කියන්නේ මොකක්ද? පහත් පැත්තට අය කරනවා. කය. පහත් පැත්තට අය කරනවා. කය ධම්ම. ඇහැට වැදිච්ච කෙනා කොහෙටද අය වෙන්නේ? පහත් පැත්තට නේද? මොකද්ද මේ පහත් පැත්ත? රාග පැත්ත උතුම් පැත්තද පහත් පැත්තද? පහත් පැත්ත. ද්වේෂ පැත්ත මෝහ පැත්ත පහත් පැත්ත. එහෙනම් ඇහැට අය වෙච්ච කෙනා මොකද වෙන්නේ? පහත් පැත්තට අය වෙච්ච කෙනා. එහෙනම් රාග ද්වේෂ මෝහයෙන් අය වුණා. වය ධම්මයි. මොකද්ද වය ධම්මයි කියන්නේ? වය ධම්මයි කියන්නේ විනාශයට අය වෙන. වය. වය අය. වය. විනාශයට අය වෙන. එහෙනම් විනාශයට අය වෙන ධර්මතාවය. විනාශයට නෝ කියන්නේ ඇහැට චන්ද්‍රාගයෙන් බැඳිච්ච කෙනා උපද නතර කරනවා. එහෙනම් උපදින එක නතර වෙන්නක් නැත්තම් විනාශ වෙන එක නතර වෙන්නක් තියෙනවා නේ. එහෙනම් මේ ගෝලතර සංසාරේ අරන් යන එකෙක් නේද මේ ඇහැ? ඔන්න හිතලා බලන්න මේ ඇහැ ගැන. හැබැයි හිතන් ඉන්නේ අනේ මගේ සාර ඇහැ. ඔබ ගියාද මේ අනන්ත කල්පයක් අවීතිමා නරකාදී දුක් විඳ කවුරු හින්දා? ඔය ඇහැ හින්දා. එහෙනම් ඇහැ කොහොමද බින්දුනේ සාරය වෙන්නේ? ඔය ඇහෙන් රූප බලන්න ගිහිලා රූප බල බල ඉන්න වෙලාවේ මැරිලා ගිහිලා පෙරේතය වුණා. එහෙනම් ඇහැ කොහොමද සාර වෙන්නේ? අර ශරීරපත්ත නැතර දාන්නේ. බුදුහාඳුරෝ ආදිත්ත පරියාය සූත්‍රයේ කියනවා මහණෙනි. ඇහෙන් රූප බල බල ආස්වාද විඳ විඳ ඉන්න වෙලාවට උඹලා මැරුණා. එක්ක තිරිසන් යෝනියේ එක්ක ප්‍රේතනිකයි. දැන් හිතා ගන්න තරම. එහෙනම් ඇහෙන් රූප බල බල ආස්වාද විඳිනට වඩා හොඳයි රත් වෙච්ච යටනේ දෙකක් අරගෙන ඇහි අතුල්ල ගනින්න. දෙව බුද්ධ වචන කරන්නේ නැන්නේ කවුරු? ඒකනේ නිවන් දකින්නයි නැත්තේ. බුද්ධ වචනේ කරන්නේ. කරනවා නම් නිවන් දකින්නවා. හරි. එහෙනම් දැන් කියමු බලමු. ඇහැ සාර දෙයක් දැත්තට. මහා අසාරය. ඔන්න එහෙනම් බලන්න. එහෙනම් මේ සසර ගමනේ අනාථයෙක් කරන්නේ කවුද? ඇහැ. එහෙනම් අනාථ ධර්මයක් නෙමෙයිද? අනාථ ධර්මයක් නම් ඇසුරු කළ යුතු ධර්මයක්ද නේ? නෑ අසාර ධර්මයි. අසාර ධම්මයි නම් භවයෙන් භවයට අරන් යන්න ඕනේ ඇහැද්ද මේ තියෙන්නේ? භවයක් භවයක් උදෙසා පවතින ඕනේ ඇහැද්ද මේ තියෙන්නේ? නෑ. එහෙනම් අසුභ ධර්මයි. එහෙනම් මේක උදා කළ යුතු දෙයක්ද? නෑ. මේක නිරෝධ ධර්මයි. මේක රාග කළ යුතු දෙයක්ද? නෑ මේක විරාග ධර්මයි. ඔන්න විරාග ධර්මයි කියලා තමයි අයින් කළේ. දැන් යනොත් ඔය ඇහැ ගන්න කිව්වේ. දැන් යනවා රූපෙට. රූපයත් සංකතයි. හදපු එක, හැදිච්ච එක, උඩි මැටිච් එකක්වත් අනන්ත කල්පයක් තිස්සේ වැඩගෙන ඉන්න එකක්වත් නෙමෙයි. ඒ මොහොතේ හැදිච්ච එක. පටිච්ච සමුප්පන්නයි. හේතුන් ගැළපීලා වැදීමෙන් සකස් වෙච්ච එකක් තියෙන්නේ. ඡය ධම්මයි. අර පහත් පැත්තට අය කළා දානවා. වය ධම්මයි. විනාශයට අය කළා දානවා. අනාත ධම්මයි. අනාත කර්ම හතර ගන්නවා. එහෙනම් අසාර ධම්මයි. මේ මහා අසාරයක් එහෙනම් මේක. එහෙනම් අසුබ ධම්මයි. මේක කිසිම සුභයක් නැහැ. මේ භවයෙන් භවයට අරන් යන සුදුසු එකක් නෙමෙයි මේ. භවයක් භවයක් උදෙසා පවත්වන්න සුදුසු එකක් නෙමෙයි මේ. විරාග ධම්මයි නිරෝධ ධම්මයි. විරාග කළා දාන්න ඕනේ, නිරෝධ කළා දාන්න ඕනේ. නිරෝධා කරගත්තේ නැත්තම් ආයි මේ රූප උදා වුණොත් එහෙන මොකද වෙන්නේ? ආයි හතර ගමන අනාතේ කියන්නේ. ඔන්න එහෙනම් රූපෙට දීව දිවිච්ච තැන නැති කරන එකයි මේ කරන්නේ. දැන් ඔය ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ ඇහැ සුද්ධ කරන එකක්. නෑ, ඇහැ පිළිබඳ මනස සුද්ධ කරන එක. ඒකයි තේරුම් ගන්න. රූප පිළිබඳ මනස සුද්ධ කරනවා. චක්කු විඥාන පිළිබඳ මනස සුද්ධ කරනවා. මොකද මේ මනට ඕනේ වේදනා සංඥා ගන්නනේ. වේදනා සංඥා දෙන ඕනේ හැමතෙම මන කැමති. ගෙදර අයියා කෙල්ලෙක්ගේ යාළුවාන පස්සේ අයියාට ඕනේ වෙනවා කෙල්ලව හම් වෙන්න යන්න. එතකොට ඌ මොකද කරන්නේ? මල්ලි යන්න මාත් එක්ක. කොහොමද ඉන්නේ දෙන්නම් කරාම මම පොඩ්ඩක් කතා කරා. අර මල්ලි ඊළ ගංජා කාලෙත් ගංජා ගහුවා ප්‍රශ්නයක් නෑ උන්ට. උට මොකද වෙන්නේ? අර හොණ්ඩා කරලා නැත්නම් කතා කරගන්න. එතන මල්ලි ගැන කිසි දෙයක් බලන්නේ නෑ. අරගෙන කරන්නේ ඔන්න වගේ තමයි මන. වේදනා සංඥා නිකන්මනේ. ඒක නිසා මොකද? ඔය ඉන්න හැම එකාටම කැමති. එතන ඇහැටත් කැමති. රූපෙටත් කැමති. චක්කු විඤ්ඤාණයටත් කැමති. චක්කු සංපස්සෙටත් කැමති. සංපස්සජා වේදනාවටත් කැමති. එතන ඔය මොකද? ඔය ඕගෙන් ගන්න පුළුවන් මොනවද? වේදනා සංඥා නගා ගන්න පුළුවන්. වේදනා සංඥා නගා ගන්න පුළුවන් නිසා කැමති. කැමති ඉස්සෙල්. කනටත් කැමති, ශබ්දයටත් කැමති. සෝත විඤ්ඤාණයටත් කැමති. සෝත සංපස්සෙටත් කැමති. සෝත සංපස්සජා වේදනාවටත් කැමති. ඔය ඔක්කොටම කැමති. එහෙනම් මේ මන තමයි දැන් පිරිසිදු කරන්නේ. මේ මන හිතාගෙන ඉන්නවා මේවා හරි සාර දේවල් කියලා. ඇයි එන්නේ? වේදනා සංඥා ලබලා දෙන්නේ මේගොල්ලනේ. ඉතින් සාර නැද්ද? එහෙනම් දැන් අපි හිතන්නේ මොකක්ද? මේක තියෙන යථාර්ථය. මේ සසර ගමනට අය කරලා දානවා. එහේගේ දුක්ඛම් බයත් එන මහා දුකකට ඇදලා දානවා. මේ භවයට අය කරන කියන මහා දුකට ඇදලා දානවා. එහෙනම් චක්කු විඤ්ඤාණය කියන්නේ මොකක්ද කියන්නේ? සංගතයි පටිච්ච සමුප්පන්නයි. සය ධම්මයි වය ධම්මයි. අනාත ධම්මයි අසාර ධම්මයි අසුභ ධම්මයි. ඔන්න හිතුව. එහෙනම් විරාග කළ යුතු ධම, නිරෝධ කළ යුතු ධම. චක්කු සම්පස්සය ගැන මොකක්ද හිතේ? උඩින් හටගත්තද? නෑ, අර තුනේ එකතුෙන් හටගත් එකක් තියෙනවා. චක්කු සම්පස්සය. එහෙනම් ඒකත් මොකක්ද? සංකතයි. හැදිච්ච එකක් තියෙනවා. උඩින් වැටුනේ හැදුණයි. අනාදිම සංසාරේ ගෙදලා ආවෙත් නෑ. ඒක මේ වෙලාවේ හැදුණා. පටිච්ච සමුප්පන්නයි. මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා. ඡය ධම්මයි වයද. ඡය ධම්මයි වයද. අනාත ධම්මයි. සසර ගමනේ අනාත එක්ක. ඔන්න ඔය විදිහට එකින් එක කරුණෙන් කරුණ හිතන්න. කරුණෙන් කරුණ හිතනකොට පින්විතනි අර මෙච්චර කල් මන බැඳිලා ගිය ඔය තියෙන දේවල් වලින් මන නිදහසයි. ඕක කරන කල් ඔබ භාවනාවට ගියාට පස්සේ කොහෙන් හරි සත්‍යයක් ආවොත් මොකද වෙන්නේ? තංගාල මන අල්ලනවා. ඇයි? සාර උදේ. උදාහරණයකට කිව්වොත් ඔබට ගොඩාක් උදව් කරපු යාළුවෙක් ගෙදර එනවා කියලා කියනවා. දැන් ඔබ භාවනා කර කර ඉන්නේ. ඇවිල්ලා නිමල් කියලා තට්ටු වන්දා. දැන් තංගාල කියලා බලන්නේ නැද්ද? ඇයි? මහා සාර යාළුවෙක් නෑ. මෙලෝ වැඩ කර නැති කෙනෙක් කියනවා. නේද? ඒක අයව නෙමෙයි දොරට තඩි බාල කියන්නේ ඔබට ඉතින්ද ගිහිල්ලා බලන්න. අන්න ඒ වගේ එකක් වෙනවා. මන සාරයි කියලා හිතන් ඉන්න නිසා තමයි තියෙන්නේ එන ශබ්ද ඔක්කොම ගන්න යන්නේ. එන රූප ඔක්කොම බලන්නේ. හැබැයි මනට යම් මොහොතක දීලා තියෙනවනේ. ඔය හැදෙන මනට දීලා තියෙනවනේ. මේවැය තියෙන අසාරත්වේ මනකට අවබෝධ වෙලා නම් තියෙන්නේ. එකම මොහොතකවත් මොන සද්දයක් ආවත් ඒවට අරමුණු කරන්නේ නැහැ. එහෙනම් මේක කරන්නේ නැතුව සප්ත සම්පෝඥයන් ගැන වඩන්න බෑ. මොකද සප්ත සම්මුච්ඡංගයන් වඩනකොට තියෙන හරි සූක්ෂම මානසිකත්වයක් තියෙන වෙලාව. ඒ සූක්ෂම මානසිකත්වේ කරන්න බෑ. අර සද්ද බද්ද වලට හරි සුවඳක් ආවොත් හරි ඒවට හිත යනවා. භාවනා කර කර ඉන්නවා මොජ්ජංග ධර්මයන් භාවනා කරනකොට ඔන්න එනවා හොඳ සුවඳ. ආපු ගමන් මොකද වෙන්නේ? මොජ්ජංග කැඩි. එක පාට එනවා අර මන අරකට සංගාල ගැටුනේ වෙනවා කියන්නේ. හැබැයි ඉන්ද්‍රිය භාවනා මනකට වන්න ඉන්ද්‍රිය සංවරයෙන් හිටියනම් සුවඳක් නෙමෙයි. කොච්චර මොනවා ආවා. ඒවට ඇලෙන්නේ නැහැ. ඒකයි කියන්නේ මේ සාතනික ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට යන්න. ඒ ක්‍රමවේදයට ගියොත් ඒ කාන්තේම මේක කරන්න පුළුවන්. අද ඉඳලා වඩන්න පටන් ගන්න ඉන්ද්‍රිය භාවනාව ඔබට භාවනා කරන්න ඕන. ඕකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. ඔය ඉන්ද්‍රිය සංවර කරන්න. එතකොට සංවරේන පහතබ්බ කියන. ඉන්ද්‍රිය සංවරයෙන් පහ කරගතියොත් යම් කිසි පහ කිරීමක් ආශ්‍රවයක් තියෙනවා නම් ආන්ගේ ආශ්‍රව ටික මේ වෙලාවේ පහ වෙනවා. එහෙනම් අතනින් පටන් ගත්තාම මේක තමයි ඊළඟට කරන්න තියෙන භාවනාව. පුළුවන් නම් ඒ භාවනාව කරන්න. ඒ භාවනාව කරගෙන යනකොට ඔය තියෙන ආශ්‍රව ගැලවිගෙන ගිය. හැබැයි මේක ෂුවර් කරගන්න ඕන එකක් තියෙනවා. ඔබ සෝතාපන්නද කියන්නේ. නැත්තම් ටික අපරාධ වෙයි කාට. මොකද වැඩින් නැතුව යනවා මේ. මොකද මේක තේරුම් ගන්න බැරි නිසා. හැබැයි මෙහෙමත් එකක් කළ බලන්න. මේ භාවනාව හොඳට වඩන. ඒ වඩනකොට දැන් වඩලා ඔබ සමාජයට යනවා. ඒ සමාජයට යනකොට දැන් බලන්න රූප ගැන ඔබ දන්න මතේ මොකක්ද? එතකොට ඔබට දැනෙන ඔබට මේ භාවනාව වැඩෙනවද නැද්ද කියලා. දැන් රූපේව අසාරයි කියන මේ ශේ ධම්මයි වය ධම්මයි කියන ගෙදර ඉඳලානේ වඩන්නේ. ගෙදර ඉඳලා වඩලා පැයක් දෙකක් වඩලා ඉවර වෙලා එළියට මහැල යන වෙලාවට බලන්න මනට රූප අරමුණු වෙන්නේ කොයි ආකාරයෙන්ද? ඉස්සරව වගේ අරමුණු වෙනවනම් ඒ කියන්නේ තාම භාවනාව වැඩිලා නැහැ. එහෙනම් තව වඩන්න. එහෙම try කරලා බලන්න බැහැ. කාලයක් වඩනකොට ඒකත් හරියන්නේ නැත්නම් ඒ කියන්නේ මොකද්ද? සෝතාපන්න වීම සඳහා තව කරුණු කාරණා ටිකක් දැනගන්න තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා මේ ආස්වාදී සම්බන්ධ දැන් ආස්වාදී ආදීනව තුනයි කියලා අපි දැන් කතා කරා සත්‍යවත් වෙනගෙන කතා කරා දැන් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා නේ සබ්බ සංඛාරේ දුක්ඛාති කිම් සංඛාරේ දුක්ඛයි එතකොට මම සැපයක් පලවන්නේ නැහැ කියලා බුද්ධ දේශනාව සඳහන් වෙනවා දැන් ආස්වාදී විදින මොහොත ඒ විදින මොහොතේදී අපි මොන දේ කරත් ඒකෙදි මත් වෙලා ඉන්නේ අපි ඒකේට ඒකද එල්බිලානේ ඒකනේ මේ මේක අල්ලගන්න ප්‍රධානම හේතු ආස්වාදේ ඒ විදින මොහොත ඒ විදින මොහොත දුකක් වශයෙන් දකින්න තාටිය විග්‍රහ කරන්න ප්‍රශ්න දැන් අපිට දැන් අපි ආස්වාදේ ආදීනෝ තියෙනවා සසර දුකක් ගැන කියනවා දැන් අපි ජොක් කරන්න ඕනේ මේ අර ඒකත් එක්ක දෙන කට්ටක කියන එක තියෙනවා ඒ පිට අමතර ඒ ඒ ඒක අපිට මේ තියෙන ආදීන ගොන්න. ඒ ආදීන ගොන්නට අමතරව දැන් අපිට ඒ ඒත් තිබ්බට මේ ආස්වාදයේ විදින මොහොත කියලා. ඒ ආස්වාදයේ විදින මොහොතකින් තමයි දැන් අපි මේකට පටිච්චේදාහරි ඇරිලා හලින්නේ. ඒ විදින මොහොතේ අපිට කියන්න බෑ නික සැපයි කියලා. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා සියලු සංඛාර දුක්ඛ ඇති මේ ඒ සංඛාරය දුක්ක් කියලා. එතකොට ඒ වගේම සඳහන් වෙනවා මම සැපයක් වුණා පණවන්නේ නැහැ. ඒ උකොට මේ විදිත මොහොත කොහොම දුකක් වශයෙන් දකින්න. ඔය විදිත මොහොත මොකද්ද? ඔය කියන ආස්වාදයක් කියන එක කොහේද හැදෙන්නේ? කොහේද ආස්වාදයේ තියෙන්නේ වස්තුව? ආස්වාද අපි දැන් කතා මේ මේ ටික කරේ ඉඳලා කතා කරේ ඒකනේ ආස්වාදේ කොහේද හැදෙන්නේ වස්තුවේ ඉස්සරහද පස්සේද පැත්තෙන්ද දකුණු පැත්තෙන්ද වම් පැත්තෙන්ද එහෙනම් වස්තුවේ කොහෙවත් නැහැ එහෙනම් ආස්වාදේ ඇහි එහෙම දිනවද ඒත් නැහැ එහෙනම් ඇහැට රූපයක් පේන වෙලාවෙත් ආස්වාදය දැනෙන්නේ වෙනවා මොකේද ඔය ආස්වාදය දැනෙන්නේ ඔය ආස්වාදේ විඳින්නේ කොතනද ඔය වේදනාව විඳින්නේ කොතනද අන්න ඒක පොලින් බලන්න කොහෙද මේ ආස්වාදය කියන එක හටගන්නේ කියලා. ඇහැයි රූපය චක්කු විඤ්ඤාණය හටගන්න දැන හටගන්නවා කියන්නේ සංයෝජනයක්. ඒක ගති සම්පත්තියක් අනුව තමයි කරකිලා ඇවිල්ලා අර සංයෝජනේ හදන්නේ. හිතේ තියෙන ගතියට අනුව. ඔය ගතිය පිරිසුදු වෙනවා පිළිදෙන මේ ධර්මයේ කතා ධර්මයේ අවශෝෂණය කරගෙන කරගෙන යනකොට ඔය ගතිය පිරිසුදු වෙනවා හිතේ. ඒ ගතිය පිරිසුදු වෙන්න තමයි මක් වෙන්නේ. අර සංයෝජනේ හදන ප්‍රමාණය එන්න එන්න අඩු වෙනවා. අධික රාග ගතියෙන් ඉන්න කෙනෙක් ඉන්නවා. අධික කාම ගතියෙන් එහෙම ඉන්න කෙනෙක් ඉන්නවනම් අර රූපේ දැක ගම මොකද වෙන්නේ? විශාල සංයෝජනයක් හැදෙනවා. ආන්ගේ සංයෝජනය ඊට පස්සේ විඳිනවා. ඔන්න ඕක තමයි ඔය ආස්වාදය කියන විඳින්නේ. එහෙනම් ආස්වාදය කියන කියන්නේ මන විසින් හදාගත්ත ක්‍රමවේදයක් නැවත විඳින එකක් නෙවෙයි. ඒ හැරෙන්න වෙන ආස්වාදයක් කොහෙද තියෙන්නේ? ඒකයි සාතුරුන් වහන්සේ කිව්වේ මේ ආස්වාද කියලා එකක් තියෙනවා නැතුව නෙවෙයි. හැබැයි මේ ආස්වාදය මෙන්න මේ ආකාරයේ ආස්වාදයක්. සබ්දේ ආස්වාද නැහැ. කනෙත් ආස්වාද නැහැ. හැබැයි අපි හදාගන්න එක ඇතුලේ තියෙන ආස්වාදය. ඒ හැදෙන්නේ අර පවතින මනේ තියෙන ගතිද භාවය. ඒ අවස්ථාවේ සබ්බ සංඛාරයන්ට දුක්ඛාර්තිය ඇප්ලයි වෙන්නේ නැද්ද? සබ්බ පලයි. සබ්බ සංඛාර ගත්තොත් ඔබ පටන් ගන්න කොතනින්ද? සබ්බේ සංඛාරා අනිච්චාති. අන්න ඒක මතක් කරගන්න තමයි. සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනාත්තාති. ඔය කරුණු තුනම ගන්නකො. එතකොට ඔබ පැහැදිලි කරගත්ත හැකි. සබ්බේ සංඛාරා අනිච්චාති. එතකොට සියලු සංඛාරයෝ අනිච්චයි. ඇයි අනිච්ච? හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ. හේතුන්ගෙන් හැදිච්ච දෙයක් නේද ඔය සංයෝජනය. දැන් ඕක පුළුවන් තමන් වශයෙන් එහෙම බවත්තා. හේතු දෙන්න තියෙන ආස්වාදේ. එතකොට ඔය ආස්වාදයේ ඇලීම මොකක්ද? ඔය ආස්වාදයට ඇලුනහම මොකද වෙන්නේ? දැන් සංයෝජනයක් හදා ගන්නවානේ. දැන් ඔය මෙතුමා කියන්නේ ඒ සංයෝජනයත් මොකක් කියලාද? සංකතයක් කියලා. එහෙනම් දැන් මේ හදපු සංයෝජනය සංකතයක්, සංඛාරයක්. එතකොට මේ සංයෝජනය හදන්න ගත්ත සංඛාර. හැබැයි දැන් මෙතන මෙන්න මෙහෙම එකක් තියෙනවා පණෝගන්න. ඔතන ඔය අර අර පසුව කියන වචනවල පොඩි වෙනසක් තියෙනවා, වෙනස් කරගන්නවා. සංකත කියන්නේ එකක්, සංඛාර කියන්නේ තව එකක්. එතකොට සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනාත්තාති. ඇයි මට ඕකට ඉස්සෙල්ල කියන්නේ ඇයි සබ්බේ ධම්මා අනාත්තාති කියන්නේ? ඇයි ධම්ම මේ ඇයි සබ්බේ සංඛාරා අනාත්තාති කියන්නේ? සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, ඇයි සබ්බේ සංඛාරා අනාත්තාති කියන්නේ? සංඛාරයක් හැදෙන්නේ කොහොමද? ධම්මයක් බැලලා. සංඛාරයක් හැදෙන්නේ මොකක් හරි ධම්මයක් දැස්සල පස්සේ. එහෙනම් සංඛාර කියන්නේ අනිච්චයි. ඇයි? හේතුන්ගෙන් හටගත් එකක් සංඛාරයක් කියලා කියන්නේ. හැබැයි මේ හැදෙන සංයෝජනය කියන්නේ සංඛාරයක් නෙමෙයි. ඒක මොකද්ද? සංකතයක්. සංකතයක් කියන්නේ හේතුන්ගෙන් හටගත් දෙයක්. සංකතයක්. සංඛාරයක් කියලා කියන්නේ මොකක්ද? විඥානය ගොඩනැගීම සඳහා කර්ම එකතු කිරීමක් තමයි සංකතයක්, සංඛාරයක් කියලා කියන්නේ. එහෙනම් සබ්බේ සංඛාරා අනිච්චාති. මේ සියලු සංඛාරය මොනවද? අනිච්චයි. හේතුන්ගෙන් හටගන්නවා මිස අපේ වශයෙන් එහෙම කියන්න පුළුවන් ඒවා නෙමෙයි. ඔන්න අනිච්චාති. ඊට පස්සේ කියනවා සබ්බේ සංඛාරා දුක්ඛාති. ඒක නිසා මොකද වෙන්නේ? යද නිච්චං තන් දුක්ඛං. යමක් අනිච්චයි නම් ඒක දුක්ඛ ස්වභාවයෙන් යුක්තයි. මොකද ඒකට ඇලුනොත් එහෙම ඒක අපි වශයෙන් ඒ කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒක නිසා දුක්ඛ ස්වභාවය. මේ මොන දුක්ඛ ස්වභාවය? මේ මොන දුක්ඛ ස්වභාවය? මොකක්ද ඒක? මට වඩේ එකක් කන්න. වඩේ එකදී වඩේ එක දිවේ නැවිදි රහ ඉදලාදී. මේ තන්දි අර වඩේ ෂෝප් වඩේ. කියලා අර පොඩි ආස්වාදයක් වෙන්නේ. ඒ විදින මොහොත දුකක්ද සපක්ද? ඒක එතකොට එතන සැපක් පණවනවා බුදුහාමුදුර පණවන්නේ නැහැ. එතන ඒක කොහොම සබ්බේ සංඛාර දුක්ඛාති. ඒ කියන්නේ දැන් ඔබතුමා කියන්නේ දැන් සබ්බේ දැන් සැපයක් කියන්නේ සැප වේදනාවක් තියෙන තැන දුකක් කියලාද කියන්නේ? ආස්වාදයෙන් වෙනවා කියන්නේ. දැන් ආස්වාදයේ සැප වේදනාවක් විදිහට තැනද ඔය කියන්නේ? ආස්වාදයේ විදිහ මොහොතද? අනික කොහොම හරි දුකයි කියලා තේරුම් ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ සසර දුකයි. බුදුහාමුදුරුත් එක්ක දැන් බමුණෙන් කියලා අහුවා වගේ වුණානේ. බමුණ නම් ඔබේ මේ මට මේ ඔබ ඔබවන්ත කියන හින්දා මේක දුක කියලා. බුදුහාමුදුරුවෝ ඉස්සරහ කරානේ බමුණ ඔබේ එක්ස්පීරියන්ස් එක. අනාගතය කියන අතීතය කියන ඔය කක්කත් උඹේ එක්ස්පීරියන්ස් මේ වර්තමාන මොහොතේ මොකද්ද උඹේ දුක කියන්නේ? දැන් මේ වර්තමාන මොහොතේ ආස්වාදයේ විදිහ මොහොතේ මොකද්ද දුක? දැන් ඔය අර කොහොම අපිට හිතා ගන්න පුළුවන් මේ ප්‍රශ්නේ? අපි දාලා යන්නේ නැත්නම් මේක අල්ලගෙන ඉන්නේ මොකද? මේ මේක මේ කිදිල්ල තියෙන විඳිල්ල තමයි ආස්වාද. ඒ ආස්වාදයේ මොහොම දුකක්. ඒක කඩාගත්තා නම් එතනින් කියන සබ්බ සියල්ල දුක න මොකක් අල්ලන්නේ? සබ්බ සංඛාර දුක්ඛාදී කියන එක clear කරගන්න. ඒකම හිතත්. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ දැන් වැසිකිලිය. හ්ම්. දැන් වැසිකිලිය මට සැප දෙයක් නේ. හ්ම්. මම මට වැසිකිලි බරක් ආවම වැසිකිලිය සැප දෙයක්. වැසිකිලිය කියන්නේ අර සැප දෙයක් නේ. හැබැයි වැසිකිලි බරක් ආවම මට මෙතන අමෘත්‍ය දිබ්බත් මට වැසිකිලිය තමයි සැපම දෙන්නේ. ඔව්. අමෘත්‍ය දිබ්බත් මක් ආසම කෑම දිබ්බත් ආසම ස්ථිත වැසිකිලිය තමයි මට සැපම. එතකොට අර ආස්වාදය ක්‍රියේට් වෙන මොහොතත් එක්ක ආස්වාදය ජනනය වුණත් එක්ක අර දුකදී බව අපිට සැපක් වශයෙන් අපි ගන්නවා. එතකොට කොහොමද මේ වැසිකිලිය සබ්බ සංඛාර දුක්ඛයි තමයි. හැබැයි අර ආස්වාදයේ විදින මොහොතේ සබ්බ සංඛාර දුක්ඛයි කියන්නේ කොහොමද? එහෙනම් මම අහන්නේ දැන් සබ්බ සංඛාර කියන එක උතන්ට ගත්තේ කොහොමද? ක්‍රියාවන් ඔක්කොම ආස්වාදයක් කියන්නේ ක්‍රියාවක් නෙමෙයි කොහොමද කියන්නේ? සංඛාරය කියන්නේ ක්‍රියාවක් නෙමෙයි මේ මේ අපේ අර එන්ටිටි එකක් නෙමෙයි මේක ක්‍රියාවක් නේ සියලු ක්‍රියාවක් කියන්නේ කියන්නේ ආස්වාද විදීමේ වැඩපිළිවෙල කියන්නේ ඔක මෙහෙම ගන්න විදිය ඔය එහෙම විදියක් කියන්න මම ඊට පස්සේ ඒක එක්ස්ප්ලেইন කරන්න විදිය මෙහෙම විදියක් දැන් අපේ දැන් අපිට දැන් අර වැසිකිලිය සැප දෙයක් නෙමෙයි වැසිකිලිය උදාහරණයක්. දැන් මම වැසිකිලි පිඳවලා මට දැන් 10ක් ඇති. මේ 10 අස්වැද්දි මට සැපයි. වැසිකිලි පිළවෙලම 10ක් ඇති. වඩේ එක ගන්න ආසාවක්. වඩේ එක තද්දි වඩේ පිළවෙලම 10ක් ඇති. වඩේ පිළවෙලම කද්දි තමයි ඒකට කරන ක්‍රියාවල් අරවම නම් ඒව ටික වෙනවද? වඩේ එක කටේ ගෑවෙදි තමයි මේ 10 නිවේ ඒ 10 ටික ටික අඩු වෙනවා. ආස්වාදයේ කියන නිරුක්තියකුත් එකින් ගන්නවා. 10 අස්කිරීම වගේ කියලා නිරුක්තියකුත් ගන්නවා. මේ 10 අඩුවීම ඒ කියන්නේ වැඩි දුකක ඉඳන් අඩු දුකකට එද්දි ඒ එතකොටත් අඩුවීමක් තියෙනවා. ඔව්. ඔව්. මොකද මේ සියලු අපේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ මොකද අපි දුක මොකද ලෝකේ දුක මත පවතී කියලා ලෝකේ දුක මත පවතී කියලා කතාවක් කියනවා. ඒ කියන්නේ මේ දුක කියන සාගරේ අපි ගිල්ලා ඉන්න සත්‍යය. හ්ම්. ඉතින් මේක අඩු වැඩි වීම තමයි අපි මේ ආස්වාදයි කියලා ගන්න යන්නේ. එහෙම ගන්න එක තමයි එක විදියක් ගන්න පුළුවන් හොඳම විදිය මට නම් තේරෙන විදිය. ඒ කියන්නේ අඩු 10 වැඩි 10 කියන දා අඩු 10 වෙද්දි ඒ තියෙන ඒ 10 අඩු වීම සැපක්. මට සැපක්. ඒක ඒක සෙක්ස් වලදීද ඒක අපිට තිබහට වතුර ටිකක් අපවද්දීද ටොයිලට් එකට යන කතාවේදී බලවා අර 10 අඩුවේ මොසෙයි ඒතර තමයි ආස්වාදය. ඔව් හරි. දැන් මම ඒක හරි මම අහන්නේ අර සබ්බේ සංඛාර දුක්ඛාති කියලා නෑ ඒක දුක්ඛාති කියලා පනවන්නේ. ඒක දුකක් සංඛීල සංඛා දුක්ඛාති කියලා බුදුහාඳුරුව දේශනා කරලා තියෙනවා. නෑ ඒක නම අහන්නේ. දැන් ඒ ආස්වාදයේ විඳින මොහොත දුකක් කියලා නෝබුදු මම කියන්නේ මට ඒකයි ඒ කියන්නේ මම දැන් අහන්නේ. ඒ ආස්වාදයේ විඳින මොහොත දුකක් විය යුතුයි මගේ රත්කේ. ආස්වාදී විදින මොහොතක් දුක කිය යුතුමයි. නැත්තම් ඉතින් බුදුහවද සැපයක් පනවන්නේ උන්නාන්සේ පැන්නේ නෑ කොහෙවත්. උන්නාන්සේ කිව්වා මේක කොහෙවත් උඹලට මේ වගේ අර ගොම පිටක් පෙන්වලා කිව්වා මේකෙන් කල අෂ්ට කලාවෙන් කලාවෙන් කලාවක් තුඹලට අල්ල තනන්නේ නැහැ කියන්නේ. ඔය දැන් ඔය විග්‍රහය අපි කරලා තියෙනවා. ඔය සැප කිය ලෝකේ සැපයක් කියලා තියෙන තැනක් තියෙනවා නම් තියෙන්නේ මෙන්න මේකයි කියලා. ඔබට මතකද මම කතා කරලා තියෙනවා සැපයක් ලබන්න හොඳ ටෝකක් ගන්න තාත්තෙන් කියන මේ මතකද? අර තාත්තගෙන් හොඳ ටෝකක් කෑවට පස්සේ මොකද වෙන්නේ? අම්මා ඔගේ තෙල් ටිකක් ගන්නවා. ඔය තෙල් ටිකක් ගන්න වෙලාවේ හරි සැපයි. ඇයි ඒ? යම් තැනක සැපයක් කියලා කියන්නේ. දැන් මම මේ මේකට මේ උත්තරේ හොයන්න ගියාම අර මේ ටිකක් අර ගැඹුරු පැත්තකින් ආව නිසා මොකද්ද එතුමා කියන්න උත්සාහ කළේ කියලා. මොකද අපිට තියෙනවනේ කරුණු දැනගන්න. ඒක නිසා දැන් ඔය ආස්වාදය කියන එක ලෝකේ හට ගන්න හැකි නම් අපි කතා කරලා තියෙනවා. මම කියන්නේ ආස්වාදය කියන තැන සබ්බේ සංඛාරා දුක්ඛාතී කියලා අර අන්න එතන පණවන්න ගියාම පොඩ්ඩක් තව අපි ගැඹුරට හිතමු කියන්නේ. හිතන්න හරි. එතකොට දැන් බලන්න අර දැන් මෙතුමා කියන්නේ අර දැන් ටොක්ක කෑවට පස්සේ ඒ වේදනාවෙන් නිදහස් වෙන මොහොතක් තියෙනවා නම් අන්න ඒක තමයි සත්‍ය. දැන් මෙතන දැන් සැපයක් එනවා නේද මේක දාපු ගමන්. මේ සැපේ දැන් මොකක් බවට පරිවර්තනය වෙයි කියන දෙයක්ද? දැන් දුකක් බවට පරිවර්තනය වෙගෙන යන්නේ. අයියේ දැන් අර දාදිය පොඩ්ඩක් දාගෙන එනකොට ඔන්න එකපාරට මේක වැඩ කරනවා. දැන් මේව හදලා තියෙන්නේ ගානට හේමම තමයි. ගානට අර දුකින් පොඩ්ඩක් දුර වෙලා යන ආයතරයක් අර ආයතරයක් අර දාදිය දාගෙන එනකොට එකපාරට මේක වැඩ කරනවා. එතකොට මොකද වෙන්නේ? හරිම සැපක්. හැබැයි මේක දිගටම දාලා තිබ්බොත් එහෙම මහා දුකක් ඊටමනේ නායෙන් මේ හොටු ගලන්න පටන් ගනී හීතල දැනෙනවා මේ මෙහුලන්න ගනී ඔන්න ඔය ආකාරයට වෙනවා. එහෙමනම් මේ ලෝකේ ආස්වාදයක් කියලා කියන්නේ මොකද්ද? යම් තැනක දුකින් නිදහස් වීමක් තියෙනවා. ආන්ගේ දුකින් නිදහස් වීමල කියනවා මොකද්ද? සැපයක් කියලා. සැපයක් කියන්නේ ඔන්න ඕකට. වෙන කිසිම සැපයක් මේ ලෝකේ නැහැ. ඒකයි සාතුරුන් වහන්සේ දේශනා කළේ ඒක හරියට හරි. ඒකයි සාතුරුන් වහන්සේ දේශනා කළේ මේ විඳින්නාට දුක පනවමි. විඳින එවුන් දුක් විඳිනවා. විඳින්නාට සැපයක් කියන විඳින නම් ඊට කලින් මොකක් විඳිනව නේද? ලොකු දුකක් ඇවිදින්න ඒකෙන් නිදහස් වෙන්න ඕනේ. අන්න එතකොට සැපේ කියන එක හට ගන්නවා. Taman හිතෙනවා සැපයක් කියලා හට ගන්නවා කියලා. නමුත් ඒක දැන් අර කියලාද මම තද ඔලුව කැක්කුවක් තියෙනවා. ඔබට තද ඔලුව කැක්කුවක් තියෙනවා. ඔය ඔලුව කැක්කුව තියෙනාට මොකද කරන්නේ? දැන් ඉන්න බෑ හිතෙනවා. ඊට පස්සේ ඔන්න ෆෙනිඩොල් එකක් බිව්වට පස්සේ යන්තම් මොකද වෙන්නේ? යන්තම් ඔලුව සනීපේ. දැන් කියනවා මොකක්ද? අම්මෝ නිවන් දැක්කවා. දැන් කියනවා අම්මෝ නිවන් දැක්කවා. දැන් පුදුම සැපයක් දැනෙලා ඔළුවට. ඉතින් දැන් ඔළුව කැක්කමද? නැහැ නේද? ඉතින් දැනුත් ඒක තියෙනවා. ඔන්න ඕක තමයි මේ ලෝකේ ආස්වාදය. ඉතින් ඔය ආස්වාදයට රැවටෙන්න ගියොත් මොකද වෙන්නේ? අර තව එකක් කියලාද අම්මා බඩු මල්ලක් අරන් එනකොට. එහෙනම් අම්මට කියන් දෙන්න මොකක්ද? අම්මේ ඔය සැපේන ආයෝනේ. එහෙනම් ආයෝව අරන් ගිහිල්ලා ආය අරන් එන්න අරන් යල විවිධ කියන්නේ අන්න එතකොට ආය අම්මට දැම්මයි. ඒ හැරෙන්න සැපයක් කියන එකක් හොයාගන්න බෑ. හැම මොහොතකම ඕකේ නෝකද මේ සංඛාරයකට ගන්න පුළුවන් විදිහක් අපි ගමු කොහොමද? ඒක මේ තමයි. දැන් ඒක සංඛාරය ගන්න පුළුවන්. ඉතින් සංඛාරය ඔක්කොම ආස්වාදික. ඔව්. දැන් ඕක ගන්න ක්‍රමයට ගන්න පුළුවන් මෙහෙම. දැන් යම්කිසි ආස්වාදය ගන්න නම් හැමතිස්සෙම මොකක් වෙන්න ඕනේ? හැමතිස්සෙම අනිත් පැත්තේ දුකකට වාජනය වෙන්න ඕනේ. එතකොට දැන් බලන්න දැන් හැම ක්‍රමවේදයක්ම දුකකට වාජනය වෙනවනේ. ඒ දුකකට වාජනය වෙන්නේ යන නිසා මේ දුකෙන් නිදහස් වෙන ක්‍රමවේදයක් හැටියට මක් කරනවද? පිරිස සංකාර කරනවා. දැන් අපිට මහා දුකක් තියෙනවනේ. මේ හිත් පරම්ම හැද ජාති හැදිර ජාතියෙන් මක් වෙනවනේ. ජරා මරණයට යන මේ ජරා මරණයට යන්න දරා ගන්න බැහැනේ. ඒ ජරා මරණයට යන්න දරා ගන්න බැරි වෙච්ච ගමන් මොකද කරන්නේ? ඇයි පැත්තෙන් ආයි ආයි සංකාරයක් හදලා ඔන්න හදා ගන්නවා ආස්වාදය. හර සංකාර දුක්ඛයෙන් පෙළිලා එකක් හදාගත්තද දැන් හදලා දුන්න එක දැන් මොකද කරන්නේ? ආයි සරයන් දැන් ඔන්න විපරිණාමය යනවා. එහෙනම් දැන් මොන සංකතයක් හැදුවා මොන සංකාරයක් වැළුවා මොකක්ද අන්තිම උරුම? ඔන්න ඔය කියන දුක්ඛේ. එහෙනම් සංකාර දුක්ඛයක් වලවඩ ඔබ හදාගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? දුක් අර එතකොට හදාගෙන තියෙන අන්තිමට දුකක්නේ. ආස්වාදයක් කියලා හදාගෙන තියෙන අන්තිමට මොකද්ද? ආයි දුකක්. එහෙනම් අන්නේ දුක දැන් දුක්ඛ දුක්ඛයටපත් වෙනවා. අර හදාගත්ත දුක ඇතුලේ දුක හට ගන්න පටන් ගන්නවා. ඒ හටගෙන ඉවර වෙලා ආයි ජරා මරණයට එනකොට ආයි අනිත් පැත්තෙන් ආයි දුකයි. එහෙනම් ඔය මොන කියන්නේ ආස්වාදය ගොඩනගන්න දුකක් වින්දා. ඒ ගොඩනගපු ආස්වාදයේ එලෙස පවත්වාගෙන යන දුකක් වින්දා. එතකොට ආස්වාදය ගොඩනගුවා කියලා කියන්නේ ස්කන්ධ පහට යාවීමක් උනානේ. ඒකෙන් තමයි සාසුන් වහන්සේ කියන්නේ සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. එතකොට ඔය අපි ඔය ස්කන්ධ උපාදාන කරගෙන ආස්වාද ගොඩනගා ගත්තට පස්සේ ඒව පවත්වාගෙන යන්නත් මම කරන්න ඕනේ. අන්ත දුකක් විදින්න. ඒව පවත්වාගෙන යන්න. ඒක ඒ විදිහට තියාගන්න. දැන් ලස්සනට මූණේම මේව කරගෙන මූණ පොඩ්ඩක් මේ කාඩපතෙන් බලාගත්තට පස්සේ දැන් හිතනවා මොකද? දැන් බොහොම හොඳ ආස්වාදයකටපත් වෙලා ඉන්නේ. ඇයි? අර තිරීච්ච ගතිය දැන් දුර වෙලා කියන්නේ. දැන් ඔබ හදාගත්තා වගේද ඔබ පවත්වාගෙන යන්න ගියා. මිනිස්සුන්ට ඕකනේ කරන්නේ. එතකොට මම දැන් ඉතින් ඔය ලෝකේ කන කට්ට හැමදේම ජොබ් කරලා ආමයි සන්දේ වෙන ඔක්කොම කරන්නේ. ඒක කමන්නේ මො ඒ මිනිස්සු දාලා ඒක. ඕක ප්‍රශ්නයක් නෑ. මට දරු පුත්‍රගේ මූණ බලන එක තමයි මට තියෙන. එතකොට මේ දැන් ඒ ආස්වාද ගොඩනැගීම තුළ හැමතිස්සෙම සිද්ධ වෙන එකක් තමයි ওই දුක් තුන ගොඩනැගීම. ආස්වාදය කියලා අන්තිමට ගොඩනගලා තියෙන තව දුකක් තමයි යන්නේ. මේ දුක ආපහු සැරයක් පල්ලෙහාට ගියා. ආපහු සැරයක් ගුඩින් අරන් දීලා ඕක පල්ලෙහාට එනකොට ආයෙ දුකයි. ආයි පල්ලෙහාට නැනතිලා එනකොට ආයෙ දුකයි. ආයි ගුඩින් අරගත්තා. ඉතින් ඔය ක්‍රම විදිහට මම ඔකට මතක ඇති දේශනාවක තියෙනවා වැසිකිලි වලක මේ වැසිකිලි පෝච්චියක බෝලයක් නදවන කතාව. දැන් ඔය බෝලේ කොච්චර වැසිකිලි උඩින් මේ පෝච්චිය උඩින් තිබ්බත් වැඩක් නැහැ. තුරුස් ගාල ආයි පල්ලෙහාටම තමයි යන්නේ. එහෙනම් කොච්චර දුකින් නිදහස් කරවන්න හැදුවත් අර මහා ලංකාරයක් කරලා උස්තලි විරේලා අතනින් තියන්න හැදුවත් මොකද මේ තීප්ප ගමන් ආපහු සැරයක් දුක් ගාල අර වලේ. එහෙනම් ඉතින් ආයි දුකින් නිදහස් වීමක් කොහෙන්වත් සිද්ධ වෙන්නේ නැහැ. මේක අපු වැඩි සැපක් තියනවා නේද? ඒකට ඔයාලුවේ කේද කියන අනිත් කඩේ මහා රස වැඩි එකක් තියෙනවා කියලා ආයි එක කරනවා. අන්නේ තමයි දුක්ඛ ආර්ය සත්‍ය අන්නේ තන්නේ. ඒ කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය වැටහෙන කෙනෙක් ඉන්නවා නම් අන්නේ කෙනාට මේ ආස්වාදයේ ඇතුලේ තියෙන දුක අවබෝධ වෙනවා. දැන් මෙතුමා කිව්වා වගේ ආස්වාදයෙන් ගන්න පුළුවන් දේ තමයි ආස්වාදය කියන්නේ ඇත්තටම දුකකින් නිදහස් වීම. ඒකනේ ක්‍රමවේද. ඒකනේ ආස්වාදය කියන්නේ. වෙන මොකුත් ආස්වාදයක් ලෝකෙ හැදෙන්නේ හේතුවක් නෙවෙයි. ආස්වාදය කියන්නේ හැමදෙස්සම දුකකින් නිදහස් වීම. අර වැසිකිලි ගැන කතාව ගත්තා නම් වැසිකිලි ගිහිල්ලා ඒ ඉඳගත් ඊට පස්සේ අර යම් දුකක් තිබුණා ඒ දුක යන්තම් යම් ප්‍රමාණයකට නිවී කරගත්තා. දැන් ඉතින් බොහොම සතුටින් ඉන්නවා. ලොකු 10ක් බඩේ ඉන්නක් තිබුණා. ඒකට කැම ටිකක් වැන්නාට පස්සේ දැන් ආස්වාදයි. එද ඒ ආකාරයට හැබැයි දුක්ඛාරය සම්පේ තේරුම් ගත්තා නම් ඔන්න ඔසලදී ඔය ආස්වාදයේ කොච්චර දුක්සහගතද කියන එක පැහැදිලිලා එනවා. මේ දුක්ඛාරය හැද තේරුම් ගන්නකම් අර කිව්වසෙ මේක නවත්තන්නේ නැහැ ඉතින්. මේක අර අර ළඟයට කරනවා අරකට කරනවා මේක කරනවා කොයින් හරි බල බල මොනව හරි කර කර අන්තිමට කරන්න යන්නේ ඔය වැඩ පිළිවෙල තමයි. මේක තායිසිකේ ආස්වාදයක් විදිහ නිසා තමයි මේ සසරේ සැරිසරන්නේ. ඔව්. ඒ තමයි මේ ආස්වාදයේ විඳින්නේ හදාගත්ත සංයෝජනයකින්. ඒකෙන් තමයි එතන දැන් අර සංයෝජනයක් හදාගත්තට පස්සේ ඒ සංයෝජනේ හොගාලා අතනින් විඳිනවා. ඒ විඳිනකොට හිතනවා දැන් මම මේ මහා දැපයක් නොවේ මේ විඳින්නේ කියලා. ඒක අර කාම වඩ ගෝරුවේ එරෙනවා කියන්නේ ඔන්න ඕක. මෙතන කාම සංයෝජනයක් හදාගත්තට පස්සේ ඒකේ ඔළුව ගහගෙන ඉන්නවා නිසා අන්තිමට තේරෙන්නේ නැහැ මොකද්ද මෙතන වෙන්නේ කියලා. මට ඔප්පු කරන්න ඕනේ ඉදිකුඩු තරම් ඉදිකටු තරම් තොඩගවක් තරම්වත් ආස්වාදය පණවන්න දෙයක් නැහැ. නැහැ. සැපය කියලා දෙයක් පණවන්න දෙයක් නැහැ. සැපයයි නමි. අර දුකින් නිදහස් වෙන මොහොතේ යම් සැපයක් විඳිනවා. ඒක වේදනාචෛත්‍ය දෙකෙන් විඳිනවා මිසක් අර ප්‍රඥායිතයිසයිස් දෙකෙන් නම් සැපයක් කියලා පනවන්නේ කිසිම එකක් නැහැ. මොකද බුදුහාමුදුරුවෝ සැප දුක් වේද උපේක්ෂා කියලා තුනක් පනවලා තියෙනවානේ. ඒ විඳින අය. විඳින්නාට දුක පනවමි කියලා දේශනා කළා තියෙනවා. ඒ විඳින අය. නමුත් දුක් ආරේ සත්‍යෙන් ගත්තොත් එහෙම අර කිව්වා වගේ ඒක ගොම පිනකව. මේ ඒක බින්දු මාත්‍රකව සැපයක් මේ ලෝකෙ හොයාගන්න නැහැ. දැන් දේශකවලේ අනාගාමී තුමෙක්ට කාම කියන්නේ පංච කාමයට අபிසංකාර වැඩින්නේ නැහැ. එතකොට අනාගාමී උත්තරියට මේ අபிසංකාර වැඩින්නේ මොන දේවල් වලට? ඒ කියන්නේ අபிසංකාර සම්පූර්ණයෙන් නිරෝධ වෙලා නැහැනේ. මෙහෙමයි. පංච කාමයේ කිව්වට දැන් අනාගාමී උතුමට නැති වෙලා තියෙන්නේ කාම රාග. කාම රාග කියලා කියන්නේ කාමය අග්‍ර කරගෙන සැරිසරන ක්‍රමවේදේ නැති වෙලා තියෙනවා. හැබැයි ඇහිං රූපයක් බලලා ඒ රූපේ විඳින ස්වභාවය තාම නැති වෙලා නැහැ වුණා. මේ වුණා දෙක. ඒ අනාගාමී උත්මයයි. දැන් උදාහරණ දෙකම අනාගාමී උතුමෙක් බුදුහාඳුරගේ රූපෙ දිහා බලාගෙන ඉන්නවා. අනාගාමී උතුමෙක් ධර්මය අහන්න හරි කැමතියි. එහෙනම් දැන් ඇහත් පාවිච්චි කරනවා කනත් පාවිච්චි කරනවා. හැබැයි අර අර අර ඒතන අර වැදගත් වචනේ තමයි අභිසංකාර කියන්නේ. නමුත් ඒ අභිසංකාරයේදී ඔය අභිසංකාරයට සුද්ධාවාසෙත් අයිති. අන්න ඒකයි මාසෙ තියෙන. අභිසංකාර නොවෙන්නේ මොකක් විතරද? නිවන විතරයි. එහෙනම් අභිසංකාර කියන ගණයට වැටුනොත් එහෙම ඔබ සුද්ධාවාසෙටත් අයිති. එහෙනම් අභිසංකාරය තමයි ඒත් වැදින්නේ. හැබැයි අර කාමයේ සැරිසරාගෙන ස්පර්ශ කාමයේ විශේෂයෙන් අර දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා කොටස් හතරක් තියෙනවානේ. ඔන්න ඕකේ. අර දිට්ඨ සුත කියන කාරණල හැර අර මුත කියන කොටසක් තියෙනවානේ. ස්පර්ශ කාමයේ වැඩි හරිය. ආන්නේ කාමයේ තුලට සංකාර වැඩෙන්නේම නැහැ. නමුත් අර දෙක තුල අර රූප කොටසට විතර අවිසංකාර වැඩෙනවා එයයි. ඒක නිසා තමයි සුද්ධාවාසය කියලා නතර වෙන්නේ. මොකද සුද්ධාවාසය කියන්නේ අරූපාවචන මම ලෝකයක්. එතන රූපය අරමුණු කරගත්ත තැනක් එතන තියෙනවා. එතන අර ශබ්ද රූපයට හිත තියාගෙන ඉන්නවා. බුදුහාමුදුරන්ගේ ශබ්ද රූපෙට. ඒ ශබ්දයට හිත තියාගෙන ඉන්නවා. හරි ආසයි අහගෙන ඉන්නවා. බණ කියනවා අහගෙන ඉන්න හරි ආසයි. නැත්තම් ධර්මයේ කවුරුහරි කතා කරනවා ඒක අහගෙන ඉන්න හරි ආසයි. අන්න ඒ ආකාරයට අනාගාමී උත්තරණයක සිද්ධ වෙන්න පුළුවන්. එහෙමනම් අද නමාර කරන්නේ. ෆ්ලයිට් එක විසුණුත් යන්නේ නැහැ. එකපාරක් ඒ වුණා. ඉතාලි වල දේශනාව කරන්න ගිහිල්ලා දේශනාව කළා එයාපෝට් එකට යනකොට යන්න දුන්නේ. අන්තිමට එවලෙම ෆ්ලයිට් බුක් කළා. ඇයි ඉල ඉතාලි වල රෝම් වල ඉඳලා මිලානෝ වලට යන්න ෆ්ලයිට් එක යන්න හිටි මිලානෝ වල ඒ ලොකු දේශනාවක් ලෑස්ති කළා. ඉතින් රෝම් වල ඉඳලා යනකොට යන්න දුන්නේ. ඊට පස්සේ එවලෙම ආයි ෆ්ලයිට් එකක් බුක් කළා පැය 3ක් වරක් කියලා යන්න උනා. ඒකයි. ඉතින් බොහොම හොඳයි. ධර්මයේ හැසිරෙන්න පුළුවන් තරම්. ඉතින් ධර්මදර පිරිස් ධර්මයේ අවබෝධ කරගත්ත පිරිස් ඔබට මගේ අවසාන වචනේ තමයි මෙන්න මේක. තරුණ ජීවිතයේ නිස්කාරණේ නාස්ති වෙන දෙන්න එපා. ඔබට දහම් තේරෙනවා. විවාහ ජීවිතයකටපත් වෙලා ළමයි හදාගෙන ජීවත් වෙනවා කියන එක බල්ව බලලුත් කරනවා. ශ්‍රේෂ්ඨ මිනිස්සු උතන නවතින්න හොඳ නැහැ. තමාර ළමයින්ට මම පන්තිවල කියනවා කසාද බඳින්න එපා. ඔබ මේ ලෝකෙට ඇවිල්ලා තියෙන ලොකු සේවයක් කරනවා. ඔබ ඒක කරපන්. ඔබ මහා දාර්ශනිකයෙක්. මහා බුද්ධියක් තියෙන ළමයි ඉන්නවා. කසාද බඳින එක ඕනෙහි කොට කරන්න පුළුවන්. බැරිද? ඔය බල්ල බලන්නත් දැන් බැල්ලිය දැකලා බල්ල යනවා පස්සේ. කසාද මේ නූල් ගැට ගන්න නෑ තමයි. නෝ ළමයෙක්ව හදාගෙන ඉන්නේ අගේට ගිහින්න. නමුත් තින්නසනි මේ තරුණ පිරිසට මම විශේෂ ආරාධනයක් කරන්නේ. ධර්මය අවබෝධ කරගන්න. ඔබ වෙනුවෙන් අපි ඉන්නේ ආරාම ඉදිරියේ. ඔබට අවශ්‍ය ධර්ම කාරණා කියනවා. ත්‍රිපිටකේ ධර්ම කාරණා තියෙනවා. ත්‍රිපිටකයේ තියෙනවා එතන දැන් ත්‍රිපිටක 10කට වැඩි ප්‍රමාණයක් එතන පරිත්‍යාග කරන කෙනෙක් බලාගෙන ඉන්නවා. එහෙනම් නිරන්තරයෙන් ඔබට නිදහස තියෙනවා ත්‍රිපිටකයේ පරිශීලනය කරන්න. වහවහ එතනට ඇවිදින්න. මේක කරගන්න. ඔබ මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙලා මේ ලෝක සත්‍යයට සෙතක් කරන්න. ඔබට සෙතක් කරගෙන ඔබත් සෙතක් කරගන්න. ඉතින් මේ වැඩ පිළිවෙල කොහොමද කරගන්නේ? ඉතින් ලංකාවට ආව මොහොතක් ඇත්නම් ආරාමයට සහභාගී වෙන්න. අපේ මේ මහත්තුරු දෙයිනේ ආරාම විස්තර දැන් ඉස්සරහ. ඉතින් වෙබ්සයිට් එකේම ඔක්කොම තියෙනවා. පුළුවන් ඉතින්. ඔබට දෙන අවසානයේ ඔබගෙන් ඉන්න අවසාන ඉල්ලීම තමයි මේ සම්බුද්ධ ශාසනය ඔබට බාරයි. ඔබට කියලා කිව්වේ ඔබට ඔක්කොටම නෙමෙයි. ඔබට ඔක්කොටම නෙමෙයි ඔබට ඔබට බාරයි. එහෙනම් කවුරු අත ඇරියත් පෙට්ටි මොකද කරන්නේ? අම්මගේ මිනිහ කරගහගෙන යනවා. යාළුවෝ 4 දෙනෙක් ඉන්නේ. මේ අම්මගේ මිනිහනේ අරන් යන්නේ. යාළුවෝ 3 දෙනෙක් අත ඇරියොත් එහෙනම් මොකද වෙන්නේ? වැටෙන්න දෙන්න පුළුවන්ද? අම්මගේ මිනිහනේ අරන් යන්නේ. ඕක බිමට වැටලා කැඩිලා විදිලා යන්න දෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මොකද කරන්නේ? තනියෙන් කරගහනවා නේද? ඒකයි කියන්නේ මේ සම්බුද්ධ සාධනය ඔබට බාරයි. මේක රකින්න. මාර්ගඵල ලබන්න එතකොට රැකෙනවා. මාර්ගඵල ලබන උතුමන්ට කරන්න පුළුවන් දේ කරන්න. ඒ අයගේ පාසෝද වහ වහ එතනට එන්නේ. ධර්මය අහන්න ඔබ එතනට ධර්මයේ ඉතින් ඔබ එතනට ගියේ. පුළුවන් තරම් ධර්මය. අපේ විතරක් නෙමෙයි. ධර්මයේ කතා කරන උත්තරයන්ගේ ධර්මය අහන්න. ගති යුතු දෙයක් තියෙනවා නම් ගන්න. නොගති යුතු දෙයක් අතන. එච්චර. නිවනට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ගන්න. අනිත් ඒවා අතහැරලා. එහෙනම් ඒ විදිහට අපි කටයුතු කරගෙන යන්න. මේ මම ඔබගේ පුණ්‍යානුමෝදනාවක් සුළුවෙන් අපි සිද්ධ කරමු. සවද දවසේ තමයි නමයක් දේශනා කරන්න. ධර්මය නම් කතා කරලා ඉන්නේ නැති ඔබත් අහගෙන ඉන්නේ කිසිම ප්‍රශ්නයක් සංගීත සම්දර්ශන තිබුණා නම් අහගින්න බැහැ ඔච්චර. මේ මේක තමයි ධර්මයේ ආශ්‍රය වෙන මොකක්ද මේ. හොඳයි ඉතින් මෙතනින් එහෙමනම් බොහෝ වෙලාවක් සාධර්මයේ ශ්‍රවණය කරලා බොහෝ වෙලාවක් සාධර්මයේ දේශනා කරලා සාතුන් වහන්සේ දෙසා බුද්ධ පූජා පවත්වලා ධර්ම ආනාදී කුසල ක්‍රියාවන් සිදු කරගෙන කරගත් ආවනම් තප්‍රමාණ පුණ්‍ය සම්පාදන් යන බලමහිමින් පළමු කොටම තියෙනතනින් ඒ පින් අනුමෝදනාව සිද්ධ කරන්න මේ ත්‍රිපිටක සාධර්මය අවබෝධ කරගෙන මේ සාධර්මය ලෝකේ පුරා ප්‍රචාරය කරන්න ආවේ උත්තර වික්ෂ වික්ෂණී උපාසක පිරිස වාසිකා පිරිස ඒ වගේම පින්විතනේදී ඒ උත්තරයන්ට සාධාරණ උපකාර කරමින් ඒ උත්තරයන්ගේ සාධර්මය ලෝක පුරා ප්‍රචාරය කරන්න අනුග්‍රහ දක්වන්නා වූ සීල වික්ෂ වික්ෂණී උපාසක පාසිකාගේ තිවරක් පිරිස තීපත් කරගෙන ඔබින් දැනස් කරගත් ආ වූ සීල පුණ්‍ය සම්බන්ධයෙන් මේ උත්තර සම්බන්ධයෙන් මේ විශේෂ විදිර පතු කරන්නේ පින්විතී ප්‍රතික්‍රියාවෙන් ඒ උත්මිය මේ සම්බුද්ධ ආත්මයේ තුළදී මේ අධ්‍යය තුළදී නිත්‍ය මංගල පරම සුන්දරම උත්මානි වාන්සාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා කියන බෝල කරනවා. ඒ වගේ දිනුතර මොහොතේ සිහිපත් කරගන්න. සාතුරුන් වහන්සේ දේශනා කරන විද සද්ධර්මයේ ත්‍රිමුඛ පරම්පරාවෙන් තවර්තකගෙන ඇවිල්ලා එදා මාතලියල් වෙන ඥානි ත්‍රිපිටකේ ගාථාවුණ කරන අද අපි අතරපත් වෙනකන් ත්‍රිපිටකේ ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උතුම් භික්ෂු භික්ෂුණී පාතක පාසිකා කියන සිවරක් පිළිසිපත් කරගෙන ඔබ විසින් ඉන්වෙස්ට් කරගත් ආ වූ සියෝකුගේ සම්බන්ධන මෙතන සම්බන්ධන මේ යනි හිමි කියලා පතනාරේ මේ කිංගු දීකට ගියාමෙන් එයා ජාන්සි අභාවී ස්ථාන කිනෝන ගේ නතනි දේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම අධිරාමන සංඛ්‍යාත නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාධු කියලා එයාට කියන මොකටද කියලා ඒ වගේ දෙන්න මොහොතක සිහිපත් කරගන්න දසදාසක් ලෝක දාතුවේ ඉන්නා වූ දිව්‍ය අබ්‍රහ්මාදීන් පිරිස ඒ වගේම තමන්ගේ ඉෂ්ට කාම දිව්‍ය දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝ පේන සංසේකර ප්‍රජාපති ආදී ඒ තීරු දේවතාවුන් යන් වහන්සේලා වත්පත් කරගෙන ඔබ හිමුදන් රැස් කරගත්තා වූ සීම පුණ්‍ය ගංගා මුදල ගංගා ඒ අය කෙරෙහි නිරන්තර පතුලන මේ තින් හිදී දීපති නියාමෙන් ඒ අය ඒ දේව අනුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිනහත් කාලයක් ආරක්ෂා කරත්වා සීවරක් පිළ සිනහත් කාලයක් ආරක්ෂා කරත්වා පරමෘත්වන්නා වූ බෝධිගින් උතුම් වූ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යට පිළිගන්නවා. ඒ වගේම තිනුතින මොදක සිහිපත් කරගන්න තම තමන්ගේ ධම්ම අන්තර්ගත වන දෙනා වූ සීල ඥාති මිත්‍රාදී තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාති වේත මිත්‍රාදී සීල දෙනා සිහිපත් කරගන්න ඒ වගේ වගේ මේ අධ්‍යය විතරක් නෙමෙයි මේට කල් පන්දු එකක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාති වේත මිත්‍රාදී මේ සීල දෙනා සිහිපත් කරගෙන ඔබ හිඳස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා ගංගා එයා කෙරෙහි කිසිම පතපදිනේකින් දීදී ප්‍රතික්‍රියාවෙන් ඒ අයගේ අභාවී ස්ථානයේ කිනෝනගේ ගත්මි දේවා අජරාම සංඝයාත දෙවියන් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින්වත් මොඩල් කරන්නේ. ඒ වගේම පිළිතුරු මොහොතේ සිහිපත් කරගන්න මේ කල්පන්නු වෙනට කරන තමන් විසින් අවඩ සාධාරණ ලක් කළ තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු ලබන්නට ගිහිල්ලා අදෝව මරණව කපනව කොටනව කියාගෙන ඔබ කෙරෙහි වෛරයෙන් හැමිලා ඔබගේ ජීවිතයට බාධා කරනවා මාරේ මාර්ගයට බාධා කරනවා අන්නේ යන සිහිපත් කරේ ඔබ විසින් දැස් කරගත් අවසීල පුණ්‍ය සම්බාරධර්මයේ සම්බාරධර්මයේ විශේෂ තීන්දර පද කරන්නේ තුනි දීපති ලියාමෙන් ඒ අධ්‍යාත්මික බව හිතන්නේ කියලා නෙවෙයි නැත්නම් දේවා අජරාමන සංඝයාත දෙවියන් සැනසීම ලබාත්වා කියලා සාධු කියලා යටත් තියෙනවා මොකද කරන්නේ ඒ වගේම තියෙන මොහොතක සිහිපත් කරගන්න ජීවිත මතරින්නාව පිළි විශේෂයෙන් මේ ශ්‍රී සද්ධාර්ම ප්‍රචාරයලා තමන් විසින් මේ සමාධිය හරි අමු කරගන්නා වූ ධනෙ පූජා කරමින් මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න උපදෙන්නා වූ සිරුම් දෙනා සිහිපත් කරගෙන ඒ වගේම තමන්ගේ ජීවිත මතරින්නාව අම්මා තාත්තා දුවා දරුවෝ ගුරු දෝ සංසය කාර දිනවන ගේසිල දෝ සංසය කාර ගේස දුරින් ගුත වේවා යස පිටක සාද වලක වල කුම්බාන අධි වැඩ කිනියව දෝ සංසය කාර දිනවන ගේසිල දෝ සංසය කාර ගේස දුරින් ගුත වේවා අස්වා කටවා හෝහා වල දවසක සංකා දෝ සංසය කාර දිනවන ගේසිල දෝ සංසය කාර ගේස දුරින් ගුත වේවා මේ ශ්‍රී සම්බුද්ධ සාධන තුළු දීම උතුම් මොනිර්වාණ ශාන්තිම සාක්ෂාත් කර ගැනීමවා කියලා සාදු කියන දිනවල ඒ වගේ තින්නතර මොනක දීපත් කරනවා මේ තාලේ විල සද්ධර්ම ශ්‍රවණය කරද්දී ආහාරයෙන් පාලේ විසන්තර වෙනවා ලැබුණ අවසරයේ ශක්තිය ප්‍රයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති මාර්ගඵලව බුද්ධ කරගන්න තියෙන මේ ආහාර පංසකස් මිලා එදා ඇත අතීතයේ ඉඳලා වැව බුදු සකස් කළා ලැබෙන සකස් කළ කුඹුරු අපලෝකයන් කපල පාගල ආහාරයක් වශයෙන් පිළිල කරගන්න ගමන් අප කැපලා කටයුතු කළා වූ ඒ සීලු දෙනා තීපත් කරගෙන පවිසින් වෙනස් කරගත් ආ වූ සීලු මොන සම්බාර ධර්මයේ මුතුන සම්බාර ධර්මයේ යකි නීති දොල පතුලන නීති නීති පිටිය ආමෙන් ඒ අතමි සපා මිස්තාලේ කියන ලංගෙන් අතමි දේවා අජරාම සංඛ්‍යාතේ වෙනින් තන තිමලපත්වා කළ සාධකයට සිංහල මොහොත කරා. ඒ වගේම සිංහල මොහොතේ ඉපත් කර ගන්න දෝ මේ ඉතාලේ ඉඳ හත් දාන විශේෂ වෙනින් කරා තීතලින් පින්ින් ආරක්ෂා වෙලා මෙතන දුමින් ආරක්ෂා වෙලා ඒ අවුරස්මින් ආරක්ෂා වෙලා මේ සත්තර මේ ශ්‍රවණය කරන අවස්ථාව උදාන්නේ මේ ස්තන් භූගෝලයේ ඉන්න නිසා එහෙනම් මේ ස්තන් භූගෝලයේ මිලා කරලා කරලා ගන්න මේ ස්ථාන වලට ගෙනහල බැලන කරන සකස් කළා වූ යම් පිළිසක් ඉන්නවා නම් ගන්නේ සිළු දනාව සිහිපත් කරගන්න. ඒ වගේම මේ ස්ථාන මොළ භූමිය වල පදිංචි කරුවන් ඒ සිළු දනාව සිහිපත් කරන රෝගී රැස් කරගත්තා වූ සිංහ මුල්ලි ගංගා අතුර ගංගා එයාගේ දේවි දල පතුලක් දී කිනි දීත ක්‍රියාවෙන් ඒ අතියම කිසබ්බා මේ ස්ථානයේ ඉන්නවා නම් එනාති මේ වාදල අමු සංඝත වෙනින් සරි දේව ලබත්වා අපිට සාධිතයට දීනවා. අවසාන වශයෙන් සිහිපත් කරගන්න කියන්නේ අද මේ ස්ථානෙින්ද බොහෝ දුර බැහැර ඉඳලා ඉන්නේ යාන වාහන පාවිච්චි කරගෙන මේ ස්ථාන වල ගෙමිලේ නැති. ඒ වගේම අපි ගුවන් යානා පාවිච්චි කරගෙන මේ ස්ථාන වලට ආව එන ඒ වගේම මේ සද්ධර්මයේ පරිගත වෙලා නැවත ඇදසමදී කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ සද්ධර්මයේ සජීවීව ලෝකේ නෝඩන් කිරුසමනි කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සියලු දේ උදා වෙලා තියෙන විද්‍යාත්මක වශයෙන් සම්බන්ධ පිළිසත්. ඒ වගේ අන්තිම වාචික පිළිසත් ඉතින් මේ ලෝකෙ දීපු දායාද නිසා එතනම කොමිසින් ප්‍රෙස් කරගත්තා වූ සියලු පුණ්‍ය සම්බන්ධයන් විසින් සම්බන්ධයන් මේ ආකාරයේ විතර වතුලනේ පිංගි දීපති ක්‍රියාවේ මේ ආතේ අපි අමා වැන්දුනේ කියනවා මේ නත විදේවා ජලාවල සංඛ්‍යාත නිවැරදි සංකීර්ණ ලබත්වා අනුව සාධකයට පින්න මොදක් කරන්නේ. ඒ වගේ තින්දුනේ දීපත් කරගන්න අද බොහෝ පුණ්‍ය සම්බාර ධර්මයක් රැස් කරගත්තා. බොහෝ වෙලාවක් සද්ධාන් වෙන දේශනා කළා. බොහෝ වෙලාවක් සද්ධාන් වෙන ශ්‍රවණය කළා. දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත්ත සාතු මාදී උදෙසා බුද්ධ පූජා කරත්වා ඒ කරගත්තා වුණා නම් තප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන් මේ බලමයින්නේ මේ තලයේ තුල රාහතන් වහන්සේලා ලක්ෂ ගන්නින් දී වේවා කියලා සාදු කියලා සංකල්ප කරනවා. ඒ වගේ සින්නතේ ඒ කරගත්තා වුණා නම් තප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන් මේ බලමයින්නේ ඔබ සිල් දරාට මේ අත්දැකිය තුල දී නීති මංගල පරම තුන්දර අමෘතමා නිර්වාණ සාන්තියම සාස්ත්‍රාත් වේවා කියලා සාදු කියලා සංකල්ප කරනවා. ඔබ සිල් දරාට දරුවන් සම්බන්ධයි.